සියලු දෙනා සාදුනාදයක් පවත්වන්න. පුළුවන් විදියට ඉඳ ගන්න වැඩ පිළිවෙලක් කරා. හිතගෙන සාධනයට වෙන්නේ කරන්න අමාරුයි. සෙත් සිරිතෙන සත්හතවන භව දුකට වේදානං චිත්තං සුබරුදු පරිදි සද්ධර්ම සාකච්ඡාව ආරම්භ කිරීමට ඔබ වගේම මේ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්න කැමති දසදහසක් ලෝක ධාතුවේ විසින් ආ වූ ඒ සියලුම දිව්‍ය බ්‍රහ්මාදීන් උසීපත් කරගෙන එය ඇද මේ ස්ථාන වලට එන්න කියලා ආරාධනා කරන්න එවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරලා උතුම් වූ මාර්ගඵලයන් පිහිටන්න කියලා ඒ වගේම පින්වතුනි තමන්ගේ ඉෂ්ඨකාමී දෙවි දේවතාවුන් සිහිපත් කරගෙන තමන්ට හරදරයක් හිංසාවක් පීඩාවක් වෙද්දී උදව්වක් උපකාරයක් උදෙසා කටයුතුක් සිදු කළා නම් අන්නේ අයට කළුණ සලකනවා ඔබ සද්ධර්මයේ ශ්‍රවණය කරන්න යන වේලාවේදී ඒ අයවත් සිහිපත් කරලා ඒ අයටත් මේ ස්ථාන වලට එන්න කියලා ආරාධනා කරන්න එවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරලා උතුම් වූ මාර්ගඵලයන් නිපිහිටන්න කියලා ඒ වගේම පින්වතුනි මේ ශ්‍රී සම්බුද්ධ ශාසනයේ සිරහත් කාලයක් ආරක්ෂා කළා වූ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා පිරිස් සිරහත් කාලයක් ආරක්ෂා කළා වූ ඒ ඉන්ද්‍රෝපේන්ද්‍ර චන්දසේකර ප්‍රජාපති ආදී ඒ සියලුම දේව සමූහයන් වහන්සේලා වත්තිපත් කරගෙන ඒ අයටත් මේ ස්ථාන වලට එන්න කියලා ආරාධනා කරන්න එවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරලා උතුම් වූ මාර්ගඵලයන් නිහිතන් කියලා හිතාගෙන ඒ වගේම සින්නසනි මොහොතකට සිහිපත් කරගන්න සමසමන් නමින් ජම්මාන්තරගතවන් දිවිච්ඡ ඥාතීත මිත්‍රාදී විශේෂයෙන්ම ජීවතුන් අතර ඉන්න කාලයේදී ධර්මකාමීව ධර්මයට නැදිව කටයුතු කළා නම් අන්නේ පිරිස විශේෂයෙන් සිහිපත් කරගෙන ඒ අයට මේ ස්ථාන වලට එන්න කියලා ආරාධනා කරන්න එවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්න ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නා වූ උත්තම පිරිස දැක බලාගෙන සිත පහදවාගෙන යම්කිසි අභව ස්ථානයක ඉන්නවා නම් එයින් අත මිදලා සුභිත මුදිත වෙන්න කියලා හිතාගෙන පින්වත්නි ඒ අයට මේ ස්ථාන වලට එන්න කියලා ආරාධනා කරන්න මම දෙවියන්ට ආරාධනා කරන මොහොතදී ඔබත් හිතින් දෙවියන්ට ආරාධනා කරන්න මළගිය ඥාතිවරුන්ට ආරාධනා කරන්න එවිදින්න ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට කියලා සමන්ත චක්කවාලේසු අන්ත ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං වදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං වදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං වදන්තා අනාදිමත් සංසාරෙක ඉඳලෙන ගමනේදී රාග ද්වේෂ මෝහයන්ට මත් වෙලා තමන්ව මුදුන්පත් කරගන්න යන වෙලාවේදී මම මගේ කියාගෙන කටයුතු කරන වෙලාවේදී උතුම් අරිහතුන් වහන්සේලාට ආර්යයන් වහන්සේලාට තමන්ගේ අතින් හිංසාවක් පීඩාවක් වුණා නම් නින්දාවක් අපහාසයක් උපහාසයක් වුණා නම් ඒ උත්තමයන් වහන්සේලා මාහට කමා කර සිටින සේක්වා කියන ඒ උත්තමයන් වහන්සේලා කමා කර සිටින්න මොහොතක් ඒ වගේම සිංහසනි අධිෂ්ඨාන කරන්න මේ සම්සභා මණ්ඩපයේදී මේ සද්ධර්ම දේශනාව අවසන් වෙන්නට කලින් දහසක් නයින් ප්‍රතිමණ්ඩිත වූ සෝතාපන්න ඵලයේ මම ඒකාන්තයෙන්ම පිහිටනවා කියලා ඒ සෝතාපන්න ඵලයේ සකස් කරගත්ත යම් උතුමෙක් ඉන්නවා නම් ඒ අය අධිෂ්ඨාන කරන්න මාර්ග ඵලයන් උපසම්පදා කරගන්නවා කියන ඒ උත්තර අධිෂ්ඨානයේ සිංහසනි සද්ධර්මයේ ශ්‍රවණය කරන්න සූදානම් වෙන්න තියෙන දෙනා. ඉන්වත් සියලු දෙනා පුරු පුරවා විදියට අතුන් ගන්න සමාන වෙනකොට වත්තර කොට සිංහතුනි අපි මේ සාසනයට ඇතුල් වීමේ කාර්යයේ ඒ ඇතුල්ුනේ ඇයි කියලා කර්ම කාරණා බොහෝම කොට පසක් කරනවා සිංහතුනි. ඒ පසක් කරමින් මහා සංගාමයේ දෙනවා මේ බව ගමන කෙළවර කරගන්න. මම ඔබට කියන්නේ සිංහතුනි ආත්ම වංචාවට අහු වෙන්නේ නැති තමන්ට මේ බව ගමන දිනා ගන්න වැඩ පිළිවෙලක් කරා. ආත්ම වංශාවට අහු වුණා කියලා කියන්නේ තින්නෙතන එතනින් ඉවරයි මේ ඔක්කොම. එහෙනම් මේ උත්තරීතර පැවිද්ද සාක්ෂාත් කරගත්තා නම් තින්නෙතන එතනින් එහාට තථාගතයන් වහන්සේට දිවි පිදුවා හා සමාන. කෙලින්ම තථාගතයන් වහන්සේට දිවි පුදලා තියෙනවා. ඒ සද්ධර්ම රත්නයේ දිවි පුදලා තියෙනවා. ආයි මෙතනින් එහාට ජීවිතේ ගැනවත් ආසාවක් කියන්නේ නැතුව සිංහතුනි මේ භවගමන කෙලවර කරගන්න වැඩ පිළිවෙලට ඇවිදින්නද මේ සද්ධර්මයේ තේරෙන්න සිංහතුනි ඔබට මේව පැහැදිලිද? ඔය අතරේ සද්ධර්මයේ කාට හරි තේරෙන්නේ නැත්නම් සිංහතුනි ඒ කෙනාට පොඩ්ඩක් පැහැදිලි වෙනව අඩුයි. ඒ පැහැදිලි වෙනව අඩු අයත් එක්ක කවදාවත් ගැටෙන්න උත්සාහ කරන්න එපා. තථාගතයන් වහන්සේගේ දේශනාවේ වැදගත්ම දේ තමයි සිංහතුනි ගරුගුණ හිත. මේ ලෝක සත්වයා සමන්ට කොච්චර නිඳාව පහස කරන්න ආවත් ගරුගුණ සිත කියන එක රැකගන්න හැම මොහොතකම මේ ලෝකෙ සිංහතුනි ඉන්න මිනිස්සු ගොඩාක් මම කියන හැඟීමෙන් ජීවත් වෙන්නේ. ඒක වරදක්ද? වරදක් නම් සිංහතුනි ඔක්කොම අපාගත වෙන්නේ නැහැ. සෝතාපන්නයත් අපාගත වෙන්නේ නැහැ නේද? සෝතාපන්නයත් මම කියන හැඟීමෙන් ඉන්නේ. අරිහතුන් වහන්සේ විතරනේ එහෙම නැත්තේ. එහෙනම් සිංහතුනි මේ ලෝකේ ඉන්න හැමෝටම මාව ඕනේ. මේ මම කියන කෙනාව ඕනේ. ඒ මම කියන කෙනාව මුදුන්පත් කරගන්න විවිධාකාරයේ කටයුතු කරනවා මේ හැම කෙනෙක්ම. ඒ විවිධාකාරයෙන් කටයුතු කරද්දී සිංහතුනි අර සෙය්‍යමාන, සලිසමාන, හීනමාන කියන කරුණු ඇවිදින්න. හැම මොහොතකම තව කෙනෙක්ට අභිභවා යන තව පිරිසක් අතර කැපී පෙනෙන ගති ලක්ෂණයකින් යුක්ත වෙන්න උත්සාහ වෙනවා. දැන් මේවා සිංහතුනි මේ බල්ලෙක් කෑ ගහනකොට ඌ සිංහේ කෑ ගහන දිහා බලලා මම මේ විදියට කෑ ගහන්න ඕන කියලා ඌත් කෑ ගහනවා. ඌ හිතාගෙන ඉන්නේ සිංහතුනි මේ බල්ලා කෑ ගහනකොට බල්ලා හිතාගෙන ඉන්නේ මේ දැන් කේසර සිංහනාදයේ මේ සිංහරාජයේ සිංහනාදයක් පිට වෙලා යයි කියලා. නමුත් සිංහතුනි කටින් පිට වෙන්නේ මොකද්ද? අර බලු ගිරින්න තමයි. ඒක නවත්තන්න නම් සිංහතුනි ඒකගේ જાතිය වෙනස් වෙන්න ඕනේ. ඒකගේ ගතිය වෙනස් වෙන්න ඕනේ. ඔය ගතිය වෙනස් වෙනකොට තමයි පින්වතුනි අර කියපු දේ නැහිලා එන්නේ. එහෙනම් දැන් අද මේ අපේ සමාජයේ ඉන්නකොට පින්වතුනි ඔබට මේ සත්‍යයේ තේරිච්ච අය සම්පූර්ණයෙන් තේරිච්ච නැති අය සම්පූර්ණ. තේරිච්ච අයගේ තියෙනවා පින්වතුනි විශාල කොටසක් යන්තම් තේරිච්ච, තව පොඩ්ඩක් තේරිච්ච, තවත් පොඩ්ඩක් තේරිච්ච එහෙම කිරිස් ඉන්න ඕනේ තරහ. එහෙනම් මේ හැම කෙනෙක්ගේම අති අර මම කියන කෙනාව මුදුනට එන වැළපිළිවෙලක් වෙන්න පුළුවන්. ඒ මම කියන කෙනාව මුදුනට එන්න ගන්නකොට තියෙන්නේ මේ ඔබ තුලින් එන්න පුළුවන් මේක. අරිහතුන් වහන්සේ නෙමෙයිනේ. එහෙනම් ඔබ තුලින් ඒක නැගෙන්න පුළුවන්. ඒ මම කියන කොටස නැගිලා එනකොට තියෙන්නේ ඔබට හැමතිස්සෙම හිතෙනවා සමාජයේ මේ පිරිසක් ඉදිරියේදී මොනවා හරි කියන්න. හැබැයි ඔබට එහෙම හිතෙනකොට තව මේ පිරිසක් ඉදිරියේ මම මොනවා හරි දැන් කියන්න ඕනේ. මෙතන කැපී පෙනෙන්න ඕනේ කියලා. මොනවා හරි දෙයක් කියනකොට දිනවලුනි හැබැයි ඔතන වටේ ඉන්න අයට ඔය ටිකමයි ඕනේ. තව පිරිසකට ඕනේ ඔතන ඉන්නවා පිළිවෙතේ විවිධාකාරයේ පිරිස. එක්කෙනෙක් ඉන්න පුළුවන් ඒ කෙනා කල්පනා කර කර ඉන්නවා මේ දේශනේ කරන වෙලාවේදී මගේ නම කිව්වනම් මෙතන. මාව පොයින්ට් කළා නම් මේ අපේ මේ මහත්මයා මෙන්න මෙහිම වැඩ කටයුත්තක් කරන මේ නෝනා මෙහෙම වැඩ කටයුත්තක් කරනවා මෙන්න මේ විදිහට කියනවා නම් හොඳයි කියන හැඟීමක් තියෙනවා. මේ එක්කම සිංහදෙනි වැරදි නෙමෙයි. මේ දේවල් වල තියෙන සිංහදෙනි මේ මම මුදුන්පත් කර ගැනීමට දඟලන දෙගලින්. ඒකයි මම කියුවේ ඉතින් මේ ඒක නවත්තන්න නම් අරිහත්ත්වයේ සාක්ෂාත් කරන්න ඕනේ. හැබැයි ඔන්න ඔය වැඩ පිළිවිදි සිංහදෙනි වෙන දෙයක් තමයි තව කෙනෙක් Tamanව මුදුන් කරගන්න හදන වෙලාවේදී අනිත් අය ඒකත් එක්ක ගැටෙනවා. ඔන්න ඔය ගැටීම තුළ වෙන්නේ තියෙන්නේ විනාශය. මොකද තමන්ගේ තිබිච්චර ගරුගුණ හිත ප්‍රසාද හිත නැති වෙලා යනවා. මේ සාසනේ හදවත වගේ කියන එකක් තමයි තියෙන්නේ ප්‍රඥා. මේ සාසනේ හදවත. ඒ ප්‍රඥාව මනාකොට ලබන්න ඊළඟට තියෙන එක තමයි තියෙන්නේ සමාධිය. එහෙනම් යමෙක් සමාධිගත වෙනකොට තියෙන්නේ මේ සමාධියට පත් වෙච්ච උත්මයන්ට යථාභූත ඥාන දර්ශනය පහළ වෙනවා. එතකම්ම මේ ලෝකේ හරි හැටි දකින්න පුළුවන් කමක් එන්නේ නැහැ. එහෙනම් මේ සමාධිගත වෙනකොට යථාභූත ඥාන දර්ශනිය පහළ වෙලා යථාභූත ඥාන දර්ශනියෙන් නිර්වේදයක් නිර්වේදයෙන් විරාගයක් විරාගයෙන් විමුක්තියක් විමුක්තියෙන් විමුක්ති ඥාන දර්ශනයක් කියන වැඩපිළිවෙල සකස් වෙනවා නිවන් මඟ සකස් වෙලා එනවා. මේ සමාධිය නැගෙන්න නම් පින්වතුනි නිකන් සමාධිය ළඟන්න බෑ. ගොඩාක් පිරිස් ඉන්නවා භාවනා කරලා මම කොහොම හරි සමාධි නැගිනවා කියලා යන්නේ. සමාධි නැගෙන්න පුළුවන් සමාධි තියෙනවා කෝටි ගාන. සම්මා සමාධිය නැගෙන්න නම් පින්වතුනි ඒ උත්සමයන් යම් ක්‍රමවේදයක් දේශනා කළා තථාගතයන් වහන්සේ. ඔය ක්‍රමවේදේ ඔය සමාධිය නැගෙන්න නම් පින්වතුනි සුඛේ නැගෙන්න. සුඛේ නැගිට කෙනාට සමාධිය නැගේවායි චේතනාවෙන් කළ යුත්තක් නැත යනු ධර්මතාවයයි. චේතනා කරණීය සූත්‍රයේ සදාගතයන් වහන්සේ දේශනා කළා සංගුත්තර නිකායේ 5. අහුවෙච්ච විලාම කියවල බලන්න. එහෙමනම් දැන් බලන්න පින්වතුන් දැන් මෙතන. මේ සුඛය තියෙන කෙනාට සමාධිගත වෙනවා මේ සුඛය තියෙන කෙනා. එහෙනම් සුඛය තියෙන කෙනා නම් සමාධිගත වෙන්නේ. සුඛය එන්නේ පින්වතුනි පස්සද්ධිය නැගෙනකොට. පස්සද්ධිය එන්නේ ප්‍රීතිය නැගෙද්දී. එහෙනම් මේ ප්‍රීතිය කියන එක එන්නේ පින්වතුනි ප්‍රසාද හිතක. යම් ප්‍රසාදයක් හිතක් තුල ජනිත වෙනකොට තමයි පින්වතුනි ප්‍රීතිය කියන එක නැගිලා එන්නේ. ප්‍රීතිය කියන එක කාටවත් බලෙන් ගන්න පුළුවන් එකක් නෙමෙයි. එහෙනම් ප්‍රීතිය නැගෙන්නේ ප්‍රසාදයක් තුල නම් පින්වතුනි. මේ ප්‍රසාද හිත කියන එක නේද වටිනම දේ. එහෙනම් ඔබ මේ සමාධියෙන් යන මොකක් හරි මේ ප්‍රඥාව ලබා ගැනීමේ දැඩි අදිස්ථානික නම් ඉන්නේ. යථාභූතව මේ ලෝකෙ දකින්න ලොකු ආශාවක නම් ඉන්නේ පින්වතුනි මේ භව ගමන කෙලවර කරගන්න නම් ඉන්නේ ඔබට වටිනම හිත තමයි පින්වතුනි ප්‍රසාද හිත. එහෙනම් මේ ප්‍රසාද හිත නැති වෙන ආකාරයට කටයුතු කරන්න එපා කවදා. පින්වතුනි ඔබට ප්‍රශ්නේ ඕනේ තර. ඔබ දන්නවනේ අපිටත් ප්‍රශ්න තියෙනවා. මේ ගරුගුණ හිතින් යුක්තව පැවිදි වෙලා නිවන් දකින්න යනකොට සමහර කෙනෙක් ඉන්නවා පින්වතුනි ඒවට ගහන ඒවට මඩ ගහන බොරු ප්‍රචාරණ ඕනේ තරම් ඉන්නේ. ඒ හිතිය කියන පින්වතුනි අපි කවදාක්වත් ඒ උත්මයත් එක්ක ගැටෙන්න යනවාද? පින්වතුනි ඒ කෙනෙක් එක්ක ගැටෙනවා කියලා කියන්නේ පින්වතුනි මගේම බෙල්ල මම්ම කපා ගන්නවා නේද? ඇයි පින්වතුනි මගේ ප්‍රසාද හිතනේ නැති වෙන්නේ? මොන තරම් අදන්තේත්තම් කළත් පින්වතුනි මොන දහතුරා වැඩ කළත් එක බින්දු මාත්‍රයක්වත් ඒ කිසිම කෙනෙක්ට ගැටෙන්නේ නැහැ. ඒ කිසිම කෙනෙක් ගැන හිතන්නවත් යන්නේ නැහැ. මම මාත් එක්ක ළඟම ඉන්න පිරිසට කියලා තින්නේ බැරි වෙලා හරි ඔය මොකක් හරි ආරංචියක් එනකොට මගේ අතින් අප්‍රසාද කතාවක් එහෙම කියවුනොත් කාට හරි වතවර්ති මාරයට හරි කමන්නේ. මොකද සිංහදලි මාර දිව්‍ය පුත්‍රයා පව ඇවිදilla දැන් මේවට කෙනෙහිලිකම් කරනවා. හරිනේ යනපාර හරිනම් ඒක බලාපොරොත්තුෙන් තමයි ඉන්නේ. පුතග්ජනයන්ගේ ශරීර වලට වැහෙන්න පුළුවන් කිසිම කතාවක් නැතුව. ඒ ඇවිදilla ඉවර වෙලා සිංහදලි ඒ කටයුතු ඕනේ තරම් කරන්න පුළුවන්. මම කියලා තියන්නේ ඒ අයට මං මගේ අතින් මගේ කටින් වතවර්ති මාරයට හරි අප්‍රසාදජනක කතාවක් කියවුනොත් මට පොඩ්ඩක් මතක් කරලා දෙන්න කියලා. මං වෙන්නේ වරවර්ති මාරය වෙන්නේ. ඇයි ඒ? තිංගුතුනි මගේ හිතට ඒ වගේ හැඟීමක් ආවොත් වසවර්ති මාරය ගැන හරි තිංගුතුනි පරදින්නේ වසවර්ති මාරය නෙමෙයි මං. ඒක නිසා අදිස්ථාන කරන්න තිංගුතුනි කිසිම අවස්ථාවක මොන දේ වුණත් තමන්ගේ ප්‍රසාද හිත නැති කරගන්නේ නැහැ කියලා. ඔය ප්‍රසාද හිත නැති කරගන්න එක තමයි තිංගුතුනි මාරයක් නෙමෙයි ඕනේ කෙනෙකුට ඔබගේ මේ නිවන් මඟ නසාලන්න පුළුවන් එකම තැන. සමාධියද ගහන්න දෙයක් නැහැ ඉතින්. ඔබට ප්‍රීතිය නැති කරන්න ඒව කරන්න බෑ. නැති කරන්න පුළුවන් එකම දේ තමයි මොකද්ද? ප්‍රසාද හිත නැති කරන්න පුළුවන්. මොකද කියන්නේ ඔබ ශ්‍රද්ධාවටපත් වීම කාටවත් වළක්වන්න බෑ. සද්ධර්ම දේශනාවක් ශ්‍රවණය වෙන වෙලාවෙදී උතුම් වූ සෝතාපන්න ඵලයේ පිහිටන එක කාටවත් නවත්තන්න බෑ. හැබැයි දිනුදිනේ සෝතාපන්න ඵලයේ පිහිටියට පස්සේ එතනින් එහාට අර ගරුගුණ හිතක් ඇති වෙනවා ත්‍රිවිධ රත්නයේ කෙරෙහි. ඒ වගේම ලෝක සත්වයා කෙරෙහි දිනුදිනේ බල්ලෙක් බලලෙක් කෙරෙහි පවා ඒ සියුම් ඒකට තියෙන මොනෝම හරි ගුණයක් සිහි කරගෙන ඒක හෙරෙහිවත් අර වෛරී චේතනාවක් තරහ චේතනාවක් පිළිකුල් චේතනාවක් ඇති වෙන්නේ ඔන්න ඔය ප්‍රසාද චිත්තයේ කියන එක නසන්න පුළුවන් පින්වතුනි ඕනෑම කෙනෙකුට ඇවිදින් විශේෂයෙන්ම මේ මාන්නේ නිසා පින්වතුනි ඔය දෙයක මහා හානියක් සිද්ධ වෙනවා. නිගමන හිතලා බලන්න දැන් අපි ඔය අපි පන්ති කරන කාලේ පින්වතුනි අපි හොඳට දකින්නවා මේ දේ. පන්තියේ ළමයි 20ක් ඉන්නවා නම් පින්වතුනි ඔය ළමයි 20ෙන් එකෙක් මොකක් හරි විහිළුවක් කරන්න හදනවා හැමතිස්සෙම. ඒ විහිළුවක් කරන්නේ පින්වතුනි ඒ කෙනා කියනවා පන්තියේ මේ මාත් ඉන්නවා බං මෙතන. මේ මාත් ඉන්නවා. අන්නේ හැංගීම තමයි පින්වතුනි හැමතිස්සෙම දෙන්න උත්සාහ කරන්නේ. මේ මමත් ඉන්නවා කියන. හොඳට බලන්න ඔබ පාටියකට ගියාට පස්සේ කෙනෙක් මොකක් හරි දෙයක් විහිළුවක් කරලා ඉවරලා අර අවධානය ගන්න උත්සාහ කරන්නේ නැද්ද කියලා. ඒ හැමතිස්සෙම පින්වතුනි ඒ කරන්නේ මේ මම ඉන්නවා කියලා ලෝකෙට පෙන්නන. මේ ඔබ හැම කෙනාතුරම මේක තියෙන. මේක පින්වතුනි අරිහත්ත්වයේ ළඟන වෙලාවේ තමයි මේක නැති වෙලා යන්නේ. එතකන් මොකද කරන්න ඕනේ? තථාගතයන් වහන්සේ කෙරෙහි තියෙන අප්‍රමාණ ගුණස්කන්ධය දීපත් කළා. සාරිපුත්‍රයන් වහන්සේ තුල තිබිච්චේ අප්‍රමාණ ගුණස්කන්ධය දීපත් කළා පින්වතුනි. අනේ මේ මුන් වහන්සේලා පය කිස්නා 20ක් වේ හිටියනම් මම මේ මොන කරුණියක්ද මේ මම මානින් ඉන්නේ? වහ වහාම පයපිස්නා විස්සට වැටෙනවා කියන බලෙන් වටග කාලාන්තරයක් ඔය විදිහට බලෙන් වටගනින්දි පින්වතුනි ආයෝක පාපිස්සෙන් උඩට එන්නේ නැහැ. දවසක් තථාගතයන් වහන්සේ බින්දපාතේ වැඩලා දානෙකට වැල්ල ඉවර වෙලා ඒ දානෙට සාරිපුත්‍රයන් වහන්සේ වැඩියේ නැහැ. උන්වහන්සේ දානෙ අවසන් වෙලා පින්වතුනි පන්සලට වඩින වෙලාවේ සාරිපුත්‍රයන් වහන්සේ පැත්තක වැඩ ඉන්නවා. කියලා සාරිපුත්‍රයන් වහන්සේගෙන් අහලා තියෙනවා සාරිපුත්‍ර ඇයි අද දානෙට වැඩියේ නැත්තේ? අනේ ස්වාමීනි මම දානෙට වඩිනකොට අපේ මේ නවක භික්ෂුන් වහන්සේලා පිරිසක් උදේ ඉඳලා අමතලා තිබුණ මිදුල ඒ එක කොටසක් උන්වහන්සේලාට අමතක වෙලා තිබුණ අමදින්. ඒ උන්වහන්සේලාට අමතක වෙච්ච කොටස ස්වාමීනි මම ඇමදුවා. මොකද නැත්තම් එන අයට අප්‍රසාද සිතක් ඇති වෙයි කියලා. ඒකයි ස්වාමීනි මම අද දානෙට වැඩියේ නැත්තේ. කවුද පින්මතුනේ? මේ කවුද මේ? මේ අර නවක විසුන් මහන්සේලාට අමතක වෙලා දාලගිය කොටස අසු ගෑවේ කවුද මේ? ධර්ම සේනාධිපති අග්‍රස්ථාවක තථාගතයන් වහන්සේ නිරන්තරයෙන්ම ගුණ වර්ණනා කරපු මහා උත්තමයා සාරිපුත්තෝ භික්කවේ ඒවං ජනෙත්ති. මේ භික්ෂුන් වහන්සේලාව සෝතාපන්න ඵලයේ විනය කරන අම්මා උපද්දන කෙනා මේ ආර්යයන් උපද්දන කෙනා මේ ඉන්නේ කියලා විවිධාකාරයෙන් තිංගුතනි ශාස්ත්‍රුන් වහන්සේ මුන්නහන්දගේ ගුණ වර්ණනා කළා. ආන්ගේ මහ උත්තමයා තිංගුතනි අරාය දාලගේ අමතක වෙලා දාලගේ කොටස අසුගාන. ඔබ කවද්ද එතනට වැටෙන්නේ? ඔබ කවද්ද සිංහතුනි සාරිපුත්‍රයන් වහන්සේට හිමියේ හිත ගන්නේ? මානයක් එන හැම වෙලාවකම ඒ මහා උත්තමයව සිහිපත් කරගන්න. සිංහතුනි මේ ශාසනයේ ඇතුලේ ඔබට නිවන් දකින්න සියලුම ක්‍රමවේද සකස් වෙලා තියෙනවා. ඔබට තියෙන්නේ සිංහතුනි පොඩ්ඩක් ඒ දේවල් සිහිපත් කරන්න විතරයි. ඒ මහා උත්තමයන් වහන්සේලාව නිතර නිතර සිහිපත් කරන්න තියෙනවා. පය පිස්නා විස්සක්තේ තියෙන මහා ගරුබුන හිතින් යුක්තව ජීවත් වෙන උත්තම පිරිස. ඒ උත්තමයන් වහන්සේලාව නිතර නිතර සිහිපත් කර. ඔබට ප්‍රශ්න එයි ඕනේ තර. විවිධාකාරයේ මිනිසු නැගී හිතලා ඔබව තලන්න පෙරන්න උත්සාහ කරයි. ඒ හැම කෙනෙක්ම පින්වතුනි මේ ධර්මයේ දන්නේ නැතිකම නිසායි එහෙම කරන්නේ. අද අපිට හරි කවුරු හරි කෙනෙක් නින්දාවක් අපහාසයක් කරනවා නම් පින්වතුනි ඒ අය දන්නේ නැතිකම නිසායි එහෙම කරන්නේ. ඒ නොදන්නා කම නිසා සද්ධර්මයේ අහලා නැති නිසා සද්ධර්මයේ අවබෝධ කරගෙන නැති නිසා පින්වතුනි ලාභ කීර්ති ප්‍රශංසා නැති වෙයි කියන බයට සමහර විට ඒ දේවල් කරන වෙලාවට කරන්නේ මොකද්ද කියලා සමහර විට හරියාකාරවම දැනගත්තා නම් පින්වතුනි කවුරුත් මේවට මේ වැරදි කියන්නේ නේ එකක් නැතුව ඇති. හරි හෝ වැරදි පින්වතුනි රැක ගන්න ඕනේ කාගේවත් හිත නෙමෙයිනේ. රැක ගන්න ඕනේ කාගේ හිතද? මගේ හිත. ඔබ රැක ගන්න පින්වතුනි ඔබගේ හිත. ගරුගුණ හිත කියන එක බල්ලටත් තියාගෙන ඉන්න හැම තිස්සෙම. එහෙම නැති වුණොත් පින්වතුනි වැහින්නේ ඔබගේ නිවන්මත්. ඕනේ කෙනෙකුට ඕනේ දෙයක් කරන්න කියලා. මේ ලෝකේ යම් කෙනෙකුට වැලිම දෙයක් කරන්න පුළුවන් නම් පින්වතුනි ඒ කරන්න පුළුවන් මරණයකදී. වෙන මොකුත් කරන්න පුළුවන්. දෙපාරක් එහෙම මරන්න පුළුවන්. එහෙම කරන්න බෑ. එනම් මරණයකදී පින්වතුනි කරන්න පුළුවන්. ඔය මැරෙනවා කියන එක පින්වතුනි අලුත් දෙයක් අපි. මේ සංසාරේටම මේ දැන්ද මැරෙන්නේ යන්නේ. පින්වතුනි ඕනේ තරම් අපි මැරිලා තියෙනවා. එහෙනම් දැන් මේ ආයේ අමුතු මේ ආ ඉස්සරහට මැරෙන එක අමුතු දෙයක්. ඒක නිසා පින්වතුනි ගරුගුණ හිතින් හැම දෙයක්ම ඉවසයි. කවදාක්වත් කිසිම කෙනෙක් එක්ක උරණ වෙන්න යන්න එපා. මේ නිවන් දකින්න මගේ පළවෙනියටම තියෙන හරිය මම මේ ඔබට කියන්නේ. මේ මේවයි නැතිකම නිසා තමයි පින්වතුනි අද ඔබට සමාධියක් නැගෙන්නේ නැත්තේ. සමාධි නගන්න උත්සාහ කරනවා කරනවා කරනවා සමාධි නැගෙන්නේ නැහැ. නැගෙන්නේ නැති හේතුව පින්වතුනි ප්‍රසාද හිතක් නැහැ. ප්‍රසාද නැති හිතක පින්වතුනි කවදාකවත් ප්‍රීතිය කියන එක නැగిලා ඉන්නේ නැහැ. ප්‍රීතිය නැති හිතක පස්සද්ධිය නැගෙන්නේ නැහැ. පස්සද්ධිය නැති හිතක සුඛය නැගෙන්නේ නැහැ. එහෙනම් හැමතිස්සෙම පින්වතුනි අර ගරුකුණ හිතින් යුක්තව ජීවත් වෙන්න. තමන්ට මොකක්ම හරි දෙයක් නැගිලා වෙලාවක තත්කාල සිහිපත් කරගන්න උත්තම සාරිපුත්‍රයන් වහන්සේ. තථාගතයන් වහන්සේ හැරෙනකොට පින්වතුනි දෙන්න වෙන උදාහරණයක් නැහැ. ඒ තරම් මහා ශ්‍රේෂ්ඨ මහා උත්තමයි. හැම තිස්සෙම සිහිපත් කර. හැම තිස්සෙම සිහිපත් කරගෙන සිහිපත් කරගෙන බලන්න අද මම සාරිපුත්‍රයන් වහන්සේට කොච්චර වෙනස් වුණාද? උන්වහන්සේ මේ ප්‍රශ්නෙට වැඩි වුණා නම් උන්වහන්සේ මොන වගේ උත්තරයක් දෙයිද? සාරිපුත්ත සීහනාද සූත්‍රයේ තථාගතයන් වහන්සේ සාරිපුත්‍රයන් වහන්සේට සීහනාද කරන්න අවස්ථාව දෙනවා. සීහනාද කියලා කිව්වේ ශ්‍රේෂ්ඨ නාදයක් කරන්න. එක වික්ෂුන් වහන්සේ නමක් සාරිපුත්‍රයන් වහන්සේත් එක්ක උරණ වෙලා හොඳ පාඩමක් උගන්වන්න කියලා. මොකද සාරිපුත්‍රයන් වහන්සේ වෙනත් ගමකට වඩින්න යනවා. ඒ වඩින්න යන ගමනට මේ වික්ෂුන් වහන්සේව ගත්තේ නැහැ කියේ. මේ ලාමක හිත පුංචි දරුවෙක් නේ. ඊගොල්ලෝ මේ වයස වෘත පටිපාටි කියලා එකක් තියෙනවා පින්තුනි, තව එකක් තියෙනවා. මේ වෘතිය කියන එක වයෝ වෘතියෙන් එකක් ගන්නවා පින්තුනි, තව වෘතියක් තියෙනවා. ඒකට කියනවා ಗುಣ වෘතිය කියලා. එහෙනම් සාරිපුත්‍රයන් වහන්සේ කියන්නේ ಗುಣ වෘතියේ මහා ඉහළ කෙනෙක්. තව කෙනෙක් ඉන්න පුළුවන් වයසින් වැඩි. වයස තියෙන ඕනේ තරම්. නමුත් පින්තුනි ಗುಣ වෘතියෙන් මහා හීනයි. එහෙනම් ಗುಣ වෘතියත් එක්ක සම්බන්ධ කාල පින්තුනි මේ පුද්ගලයෝ බොහෝම පුංචි ළමයි. මේ පුංචි ළමයා, මනසින් පුංචි ළමයා මොකද කළේ? සාරිපුත්‍රයන් වහන්සේත් එක්ක තරහ වෙලා හොඳ පාඩමක් උගන්වන්නම් කියලා පින්තුනි සාරිපුත්‍රයන් වහන්සේ වඩින මගේ පුංජන්තන් ඇඟේ හැපුණා. ඇඟේ හැපිලා අඳාගෙන වැළපීගෙන බුදුහාමුදුරුවෝ ගිය අනේ සාරිපුත්‍රයන් වහන්සේ මට බිම දාගෙන ගැව්වා. තථාගතයන් වහන්සේ සතු සියල්ලම දන්නා. උන්වහන්සේ තව භික්ෂුන් වහන්සේ නමකට කිව්වා. සාරිපුත්‍ර මෙහෙට ගේන්න කතා කරන්නේ සාරිපුත්‍රට, මේ මොකද මේ හාමුදුරුවන් ඇඟේ හැපුණේ කියලා බලන්න. මේ වෙලාවේ ආනන්ද හාමුදුරුවනේ, රාහුල හාමුදුරුවනේ පිංතුනි දැනගත්තා. මෙතනනම් මහා ශ්‍රේෂ්ඨ වැඩ පිළිවෙලක් වෙන්නයි යන්නේ. ඒක නිසා බින්දුනි ඉක්මනට කුටියක් කුටියක් ගානේ උන්වහන්සේට වැඩලා හැමෝටම කියනවා සාරිපුත්‍රයන් මහන්සේ දීහ නාදයක් කරනවා ඉක්මනට එන්න ඉක්මනට එන්න කියලා. වික්ෂ සංඝයා රැස් වෙලා තථාගතයන් වහන්සේ අහනවා සාරිපුත්‍ර මේ ඇත්තද මේ වික්ෂුන් වහන්සේ කියන කතාව? මේ වික්ෂුව කියන කතාව ඇත්තද? ඒ වෙලාවේ පින්වතුනි සාරිපුත්‍රයන් වහන්සේ කියන දේ ඇහුවා. ආයි මම ඔබට බණ කියන්න දෙන්නේ නැහැ. ප්‍රසාද හිතක් ඇති කරගන්න පින්වතුනි ඊට වඩා දෙයක් ඕනේ නැහැ. මුලින්ම මතක තියාගන්න මේ සාරිපුත්‍රයන් වහන්සේ කියන්නේ කවුද කියන එක විතරයි. මම ඔන්නේ කතාව ඔතනින් පොඩ්ඩක් නවත්තලා මේ සාරිපුත්‍රයන් වහන්සේ කියන්නේ කවුද කියලා ඔබට පොඩ්ඩක් තේරුම් කරලා දෙන්න. සාරිපුත්‍රයන් වහන්සේ පින්වතුනි අවසාන කාලේ ලං වෙනකොට උන්වහන්සේට තේරුණා උන්වහන්සේගේ මෑණියන් තාම පෘථග්ජනද. ඒ වගේම උන්වහන්සේගේ මෑණියෝ තාමත් මිත්‍යා දෘෂ්ටික. මෙහෙම මනුත් එහෙම කෙලීම ගිහිල්ලා අවීතිමා නරක ආදි ගත වෙනවා මොකද තථාගතයන් වහන්සේට පරිභව ගන්න නිසා. දරුවෝ හත් දෙනෙක්ගෙන් යුක්ත පවුලක හත් දෙනාම පැවිදි වෙනවා. ඒක නිසා අර අම්මා පින්වතුනි තථාගතයන් වහන්සේව මතක් වෙන වාරයක් වාරයක් ගන්න බයිනවා. අදනත් එහෙම තියෙන. අපි මේ කතා කරන සද්ධර්මයේ අහන දරුවෙක් පැවිදි වෙනාම අප්‍රසාද හිතක් ඇති වෙන්න පුළුවන් ඒ අම්මෙකුට. තමාර අම්මලා ගිහිල්ලා පැනලා දෙනම අනේ මගේ දරුවා මේ සාසනයට ගන්න කියලා දෙන්න. සමහර අය අපිත් එක්ක තරහ වෙන රටාවක් තියෙනවා. මේ බණක් අහලි ඉවරලා මගේ දරුවා පැවිදි වෙන්න අහනවා දැන් මම මොකද කරන්නේ කියලා එහෙම හිතා ගන්න අය තියෙනවා. ඉතින් හිතන්නකෝ එක දරුවෙක් සාරිපුත්‍රයන් වහන්සේගේ පවුලේ හත් දෙනාම පැවිදි වුණානේ හත් දෙනාම තනතුරු ලැබුවා. මහා ශ්‍රේෂ්ඨ උත්තමයෝ. මේ අම්මට මම පිහිට වෙන්න ඕනේ කියලා හිතාගෙන තින්නුතුනි මේ උත්තමයා. විසු සංඝයා පිරිවරාගෙන. උන්වහන්සේ අසනීපියත් වෙලා ඒ කාලේ විසු සංඝයා පිරිවරාගෙන ගමට ගිහිල්ලා කුංජි ළමයෙක් අතේ පණිවිඩයක් යවනවා. මම එන්නද ගෙදරට කියලා. ඒ වෙලාවේ අර බැමිණිය කියනවා දැන්වත් තේරිලා ඇති. ඔය එන්න ගියහම. උන්වහන්සේ ගෙදරට වදිනකොට තින්නුතුනි උන්වහන්සේට උන්වහන්සේගේ ගිහි කල තිවිච්ච කාමරේ කුටියක් කරලා පිළියෙල කරලා දෙන්න. උන්වහන්සේ අසනීපයෙන් නිසා විතර උන්වහන්සේට අපෝපස්ථාන කරන්න භික්ෂුන් වහන්සේලා පිරිසක් ඇතුළේ. රාත්‍රියේ දැන් මේ අම්මට ඕනේ මේ තමන්ගේ පුතා ඉත කොච්චර වුණා තමන්ගේ ලොකු පුතානේ අම්මා කෙනෙක් හැමතිස්සෙම කොනවා කිව්වත් ඉන්නේ ලොකු පුතාට තමයි ආදරේ. ඒක තමයි විදිහ. මොකද තමන්ව මාතෘත්වයට ගෙනාපු පළවෙනි පුතා නිසා ලොකු පුතාට හරි ආදරේ. කුටිය ගාම වැටිලා ඉන්නවා ඉතින් දැන් මොනවාරි අවශ්‍යදී දැන් මොනවාරි අවශ්‍යදී. ඔය වෙලාවේ පින්වතුනි සතර දෙසින් මහා ආලෝක ධාරාවල් හතරක් වර්ණ හතරකින් හතර දෙසින් ඇවිදින්න එක ආලෝකයක් බවට පත් වෙලා කුටිය දතුල්ුණා. මේ අම්මා බලාගෙන මේ ඔක්කොම. ඊට පස්සේ ටික වෙලාවකින් පින්වතුනි එකම ආලෝක පුඤ්ජයක් එළියට ඇවිදින්න හතර දෙසකට බෙදිලි වෙලා හතර දිශාවට යන්න ගියා. අම්මට හරි ප්‍රශ්නයක් මේ මොනවද මේ වෙන්නේ කියලා. ඊට පස්සේ ආලෝක ධාරා හතරටම වැඩි මහා විශාල ආලෝක ධාරාවක් ආවා. එවිදිල්ල කුටියට ඇතුළුණා ටික වෙලාවකින් ආයි ගියා. ආයි අම්ම හිතනවා මේ මොනවද මේ වෙන්නේ. ටික වෙලාවකින් පින්වතුනි ඒ ආලෝක ධාරාව වගේ දහස් ගුණයක ආලෝක ධාරාවක් එවිදිල්ල. කුටියට ඇතුළුලා ටික වෙලාවකින් ආයි ගියා. දැන් අම්මට ඉවසුන්නේ නැහැ මේ මොනවද වෙන්නේ කියලා. ටික වෙලාවකට පස්සේ අර ඇතුළේ උපස්ථාන කරගෙන හිටපු භික්ෂුන් වහන්සේ නමකට කතා කරලා මේ අම්මා අහනවා. ස්වාමීනි කවුද? මොකන්ද මේ ආලෝක ධාරාව? ඒ වෙලාවේ ස්වාමීන් වහන්සේ කියනවා පින්වතුනි පළමු ආවේ සතරවරම් රජදරුවා. ෘතරාඩ විරූඩ විරූපාක්ෂ වෛශ්‍රවණ කියන සතරවරම් රජදරුවා. ඔබ මේ මොනෝhari දෙයක් පිළියෙල ගන්නකොට පින්වතුනි සතර වටේටම පහම්බල් හතරක් හදලිවරේලා ආරාධනා කරන්නේ ඇවිදilla මේ දේ ආරක්ෂා කරලා දෙන්න කියලා අන්නේ සතරවරම් රජදරුවෝ ආගේ. ඒ සතරවරම් රජදරුවෝ කාමරේට ඇවිදilla උන්වහන්සේට වැඳ නමස්කාර කරලා වැඳ වැටි වැටි දිනවලු අනේ ස්වාමීනි අපි කෙරේ අනුකම්පාවෙන් ඔබ වහන්සේට අපුම්පස්ථාන කරන්න අවස්ථාව දෙන්න. මේ සාරිපුත්‍රයන් වහන්සේ ඔබ වහන්සේට අපුම්පස්ථාන කරන්න අපිට අවස්ථාවක් දෙන්න. ඒක අපිට මහාම ප්‍රයෝජනයක් වෙයි. අපිට මහා පිහිටක් වෙයි ඒ දේ. ඔය විදිහට ගියද්දි සිංහතුනි සාරිපුත්‍රයන් වහන්සේ දේශනා කරනවලු මට අප උපස්ථාන කරන්න මේ භික්ෂුන් වහන්සේලා ඉන්නවනේ. ඔබගේ අප උපස්ථානයක් අවශ්‍ය නැහැ. බලන්න සිංහතුනි ගනුගුණ හිත. ලේසි පහසු දෙයක්ද? සතරවරම් රජදරුවෝ ඇවිල්ලා අප උපස්ථාන කළයි කියන්නේ. හිත වැඩිච්ච නැති කෙනෙක් නම් සිංහතුනි කෙලින්ම කියනවා නේද අර භික්ෂුන් වහන්සේට. ආ ඕගොල්ලෝ නෝගොල්ලෝ මේගොල්ලෝ කරයි. මේ අතර දෙනා කරා. ඉරහට ඇන්දෙන් වල ගිල කියන්න අපුණා නී රාත්‍රියේ මට පොඩි වැඩ අමාරුවක් ඇන්ද හතරවන් රජදරුවෝ තමයි ඇවිදිලා මට ඒ උපස්ථාන කළේ. සාමාන්‍යයෙන් නම් එහෙමයි නේද? බලන්න සිංහදෙනි ගරුගුණ හිත. උන්වහන්සේ ඇයි ප්‍රතික්ෂේප කළේ? උන්වහන්සේ ප්‍රතික්ෂේප කළේ සිංහදෙනි නැත්තම් අන්‍ය තීර්ථකයෝ තථාගත ශාසනයට දොස් කියයි. මේ අන් අය වන්දනාමාන කරන සතරවරන් රජදරුවන්ගෙනුත් මේ භික්ෂුන් වහන්සේලා වැඩ ගන්නවනේ. තථාගත ශාසනය පණ වගේ රැකගත්ත මහා උත්සමයකි. නෑ මට අවශ්‍ය නෑ ඔබගේ සේවය. මේ අය මට සේවය කරයි. ඊට පස්සේ අහනවා ඊට පස්සේ ආපහු දාව ලොකු ආලෝකේ මොකක්ද? මෑණියනි ඒ ආපු ආලෝකයේ තමයි දෙදෙව්ලොවට අධිපති සක්‍රදේවේන්ද්‍ර. ධාතු මහා රාජිකේට තාවතිංසේට කියන දිව්‍ය ලෝක දෙකටම අධිපතිකම දරන සක්‍රදේවේන්ද්‍රයයි ආවේ. අම්මගේ ඇස් උඩ යනවා. මගේ පුතා මෙච්චර ශ්‍රේෂ්ඨයි. සක්‍රදේවේන්ද්‍රය ඇවිල්ලා උන්වහන්සේ වැඳ නමස්කාර කරලා ඉල්ලීමක් කරනවා. අනේ ස්වාමීනි මට ඔබ වහන්සේට අප උපස්ථාන කරන්න අවසර දෙන්න. සක්‍රදේවේන්ද්‍රට කියනවා එපා. ඊළඟට ආවේ කවුද? ඒ තමයි මෑණියනි. ඔබ සියලු දෙනා බලාපොරොත්තුෙන් ඔබ සියලු දෙනා මේ ලෝකේ මැව්වා කියලා හිතාගෙන වන්දනාමාන කරලා එතුමා ගාවට යන්න බලාගෙන ඉන්න මහා බ්‍රහ්මයා ඒ ආවේ. ඒ වෙලාවේ අම්මට නිකන් කඳුළු පයින් නැති ඇද්ද කියලා. ඇයි මේ තමන්ගේ තාස්රුවරයනේ ඇවිල්ලා ඉන්නේ? තමන් යන්න හදන කෙනා. එතනට තමන් යන්න හදන්නේ මේගොල්ලෝ. අන්නේ ආවට පස්සේ පින්විතුනි අර හාමුදුරුවෝ කියනවා මහා බ්‍රහ්මයාත් ඇවිදින්න ඉල්ලුවේ මට අප උපස්ථාන කරන්න අවසර දෙන්න. ඒකටත් අවසරේ දුන්නේ නැහැ. ඒ අවසරේ දුන්නේ නැති හේතුව තමයි පින්විතුනි අර ශාසනයට අවමන් රේණුකවත් අහිතක් කරන්නේ. තව කෙනෙක්ගෙන් ශාසනයට බින්දු මාත්‍රයක්වත් පීඩාවක් වෙන්න අහිතක් වෙන්න ඉඩක් තියන්න බැරි නිසා මේ වෙලාවේ අම්මට හිතෙන්න ගන්නවා මගේ පුතා මෙච්චර ශ්‍රේෂ්ඨයි නම් මගේ පුතාගේ තාත්තුන් වහන්සේ මොනතරම් ශ්‍රේෂ්ඨද? අන්නේ වෙලාවේ තමයි තිඳුනි සතාගතයන් වහන්සේ කෙරෙහි අප්‍රමාණ ශ්‍රද්ධාවක පත්ුනේ. ගරුගුණ හිතක් පහළ වුණේ ප්‍රසාදයක් පහළ වුණේ. ඒ වෙලාවේ තිඳුනි සාරිපුත්‍රයන් වහන්සේ ඒක අවස්ථාව කරගෙන එතුමියට දහම් දෙසුවා. අන්නේ දහම් දෙසන වෙලාවේදී එතුමිය සෝතාපන්න ඵලයට පත් වුණා. බලන්න අර ගරුගුණ හිතක තියෙන මහිමේ. මෙන්න මේ උත්තරය ගැන තමයි මම මේ කියන්නේ. එහෙනම් මේ එසේමසේ කියන්නේ. කොහේවත් ඔබට යන්න දෙයක් නැහැ නේද? ළඟම ඉන්නවනේ ඔය උත්තරය. ඔබ භික්ෂුන් වහන්සේ නමක් හෝ භික්ෂුණීන් වහන්සේ නමක්. මේ චීවරේ මොනියම් ආකාරයෙන් හරි දාගත්තනම් භික්ෂුණී ආයි කොහෙවත් යන්න දෙයක් නැහැ නේද? සාරේ පුත්‍රයන් වහන්සේගේ සපත්ත දෙකට බහින්නකෝ. සපත්ත දෙකට බහින්න කියන්නේ සාරිපුත්‍රයන් වහන්සේගේ තියෙනවනේ පින්වතුනි මේ වැඩ පිළිවෙලක්. ඒ වැඩ පිළිවෙලට ඉන්නකෝ. චීවරේ නොදාගත්තත් පින්වතුනි මේ වැඩ පිළිවෙලට ඉන්නකෝ. එතකොට ආයේ මොකුත් ප්‍රශ්න නැහැ. ඒ උත්තමයාට එහා ගිය කිසි දෙයක් නොකර ඉන්න. ඒ උත්තමයා කරපු දේවල් කරන්න උත්සාහ කරන්න. උත්සාහ කරන්න. එච්චරයි ඕනේ. තිමිරි එක විනේ නීතියක්වත් විඳින්න දුන්නේ නැහැ මේ මහ උත්සමයා. කොච්චර Tamanda වද හිංසා ලැබුණත් ලෙඩ රෝග හැදිලා හරි විනය විරෝධී නම් දේතක්වත් ගත්තේ නැහැ මේ මහ උත්සමයා. හිතන බරකට ඉන්නේ සාරිපුත්‍රයන් වහන්සේ කියන්නේ කවුද කියලා? අන්නේ උත්සමයා සාරිපුත්ත සීහනාද සූත්‍රයේ සාරිපුත්‍රයන් වහන්සේ සීහනාදයක් කරනවා. ඒ වෙලාවේ උන්වහන්සේ දේශනා කරනවා ස්වාමී මම කායානුපස්සනාව මනාකොට වඩපු කෙනෙක්. එහෙම කායානුපස්සනාව මනාකොට වඩපු මම තව කෙනෙක්ගේ ඇඟේ හැපිලා සමාව ඉන්න නැතුව ගියා නම් දෙන්නේ ඒක වෙන්නේ විදිහක් නැහැ. ස්වාමීනි මම සම මේ භික්ෂු සංඝයා මැදට ඉන්නේ. පය පිස්නා විස්සක්සේ. ඉංග්‍රීසි පය පිස්නා විස්සක්සේ කියලා කිව්වම තේරෙන්නේ නැත්තම් මෙන්න මේක කරන්න පුළුවන්ද බලන්න. අද මෙතනද මේ බණ අහන්නේ හැමෝම මගේ පිටේ පය පිහිදාගෙන වඩිත්වාගෙන ඔබට පුළුවන් සිංහතුනි වැතිරිලා ඉන්න. මේ ගමේ ඉන්න ඔය හැම කෙනාම අද මේ බණ අහන්නේනකොට මගේ පිටේ පය පිහිදාගෙන වඩිත්වා කියලා හිතන්න පුළුවන්ද? ඔන්න ඔබට තමයි සිංහතුනි පය පිස්නා විස්සක්සේ මාන්නයක් නැතුව ඉන්නවා කියලා කියන්නේ. මේ ඉන්න හැම කෙනාගේම සිංහතුනි සපත්තු සෙරප්පු පොලිස් කරන්න කියලා කිව්වොත් පුළුවන්ද කරා? පයතිස්නා විස්සක්සේ කිසිම මානයක් නැතුව ස්වාමීනි මම එන්නේ මිස්සු සංඝයා මැදට. ස්වාමීනි අං කැඩිච්ච එළ දෙනක් පාරේ යනකොට කොල්ල කුරුට්ට ගල් වලින් දමල ගහද්දි අං කැඩිලා නිසා කර කියාගන්න දෙයක් නැති නිසා තමන්ගේ පාඩුවේ යන අර ඔක්කොම නින්දා අපහස හිංසා පීඩා විඳගෙන අන්න එහෙමයි පින්වතුනි මම විශ්ව සංඝයා මැදට එන්නේ. නිකන් හිතලා බලන්න. මේ සාරිපුත්‍රයන් වහන්සේ ස්වාමීනි රාජ කුරුසේකුට රාජ සභාවකට ගෙන්නලා මේ රාජ කුමාරයෙක්ව රාජ සභාවකට ගෙන්නලා දඬුවමක් විදිහට හරි. හරේ තියෙන ආභරණ ඔක්කොම අයින් කරලා කුණු වෙච්ච සර්පයෙක් එල්ලුවා. කොයි විදිය හිතත් මේ කෙනාට හටගන්න ස්වාමීනි මං ඒ තරම් යටහත් හිතකින් මේ භික්ෂු සංඝයා මැදට වඩින්නේ හිඟන කොල්ලෙක්ව ගණන් ගන්නවද ස්වාමීනි? මහපාලේ යනකොට කවුරුත් හැරිලා බලන්නේ නැහැ කවුරුත් ගණන් ගන්නේ නැහැ. දැක්කොත් ගිහිල්ලා ඇහැ පිහදා ගන්නවා ඇහැ හොඳ ගන්නවා. ආන් මේ මට්ටමකට තමයි තින්නේ මම මේ භික්ෂු සංඝයා මැදට වඩින්නේ. ඔය ආදී වශයෙන් තින්නතුනි මේ මහා සීහනාදේ කරනවා. පොඩ්ඩක් හිතලා බලන්න තින්නතුනි මේ ගරුගුණ හිතේ තියෙන ස්වභාවය. එක බිංදු මාත්‍රයක් ඇති කරගන්න. ප්‍රශ්න ඔක්කොම ඉවරයි. ඔබගේ පෞලේ ප්‍රශ්න ටික ඔක්කොම ඉවරයි. නිවන් දකින්න යම් තරම් හිර වෙලා තියෙනවා නම් ඒ හිරදීමත් ඉවරයි. ඔය ප්‍රසාද හිත නැතිකම තමයි හේදේ තියලා තියෙන්නේ. සාරිපුත්‍රයන් වහන්සේගේ අම්මට තින්නුතුනි මේ දෙවිවරුන් ඇවිල්ලා බණ කිව්වා. බුදුහාමුදුරුවෝ ගිහිල්ලා බණ කිව්වත් තින්නුතුනි අවබෝධ කරන්නේ නැහැ එතුමිය. හේතුව ප්‍රසාද හිතක් තිබුණේ නැති නිසා. ඒ ප්‍රසාද හිත නැගිච්ච නිසා තමයි තින්නුතුනි ඒ වෙලාව අවස්ථාව කරගෙන සාරිපුත්‍රයන් වහන්සේ ධර්මයේ දේශනා කළේ නැත්නම් ඔය කොහොම කළත් ප්‍රසාද හිතක් තිබුණේ නැත්නම් ධර්මයේ දේශනා කරන්න හම්බෙන්නේ නැහැ. අවබෝධ කරන්නේ නැහැ. ආලෝක යක්ෂයාට ධර්මයේ දේශනා කළේ. ඇයි ආලෝක යක්ෂයා ඵලයන් මහණ එළියට කිව්වම තථාගතයන් වහන්සේ පොඩි ළමෙක් වගේ වැඩි ඵලේ ඉතරයි. එනිදෙන හිතලා බලන්නකො මේ තථාගතයන් වහන්සේ නරයි අදිස්ථානයක් කළා නම් අර යකාව නිකන් දූවිල්ලක් ගැදයි. දෙතුමනි මහ රජුරවන්ට ඉඩ දුන්නා නම් එහෙම අර යකාව ගහයි අර ඔලුපත්ත කුඩු වෙලා යයි. එහෙම නෙමෙයිනේ උන්වහන්සේ. මේ යක්ෂයාට මේ අදත් සාක්ෂි. අර සෝතාපන්න වෙච්ච දේව සේනාධිපති. මෙල ඇහෙන මානේ ඉන්නවා. සාක්ෂි දරනවා මේවා. තථාගතයන් වහන්සේ තින්නුනේ ඵලයන් මහණ එළියට කියලා කිව්වම අර ප්‍රසාද හිතක් ඇති කරවන අර කේන්තිය දුරු කරන්න. උන්වහන්සේ එළියට වැදියා. තින්නුනේ කෝටි ලක්ෂයක් සක්වලටම පහළ වෙච්ච මහ මුනිවරයා. මුනිවරයන් අතර ඉන්ද්‍රයා. මුනිේන්ද්‍ර කියන්නේ ඒකයි උන්වහන්සේට. යකෙක් කියනකොට ඵලයන් මහණ එළියට කියලා හොඳයි මං යන්නේ. බලන්න ගරුකුණ හිතක තියෙන ස්වභාවය. මරේ මහණ දැන් ඇතුළත හොඳයි මං කියනවා. ඇයි මේ? මේ යක්ෂය අතුල අර කේන්තිය දුරු කළා ප්‍රසාද හිතක් ජනිත කළා. ටික ටික නිවන් මුදුතා ගුණය කියන්නේ ඔන්න ඕකට දෙන්න. මුදිතාවේ මුදිතාව කියලා කියන්නේ කට්ටියක් සතුට වෙනවා දිහා බැලලා ඒක දිහා බලාගෙන සතුට වෙනවා කියලා තමයි ලෝක සම්මත අර්ථයක් තියෙන්නේ. ඒකත් එහෙම තියනවා නෑ කියනෝ නෙමෙයි. ඒක එහෙම තියාගත්තේ. ආර්ය විනී අර්ථයක් තියෙනවා පින්වලුනි මෘදුතාවයටපත් වෙනවා. මෘදුතාවයටපත් වෙලා මෘදු ගුණයෙන් කටයුතු කරනවා. ආලෝකයක් සැදපනුක වචන වලින් කතා කරන්න මෘදු බවටපත් වෙනා ඉවර වෙලා. ඒ කෙනා කෙරෙහි අනුකම්පාවෙන් කටයුතු කරන ඔන්න ඒ මෘදුතාවය මුදිතාව කියලා කියන්නේ ඒකයි ආර්ය විනී. ඒවා දේශනා කරලා තියෙනවා මේක කලින් දින ඔයලා විස්තර අහගන්න. මේ ඔක්කොම විස්තර කරලා දීලා තියෙනවා. එහෙනම් මේ මෘදුතාවයටපත් වෙලා උන්වහන්සේ ආපහු ඇතුළට වඩිනවා. කෝටි ලක්ෂයක් සක්වලටම පහළ වෙත්තේ මහ මුනිంద్రයා. මේ පොඩි යක්ෂයෙක් කියන එක අහලා මේ වඩිනව ඇතුළට. දැන් ඵලයන් ආයේ එළියට මහනහම යන්නේ. දැන් මරෙන් ඇතුළට ආවම යන්න. තුන් වතාවක් ඔය විදියට කළයි කියලා ඔබම අහලා තියෙනවනේ දින්නු. දැන් ඔබ බුදුන්ටත් ඉහෙද? ඔබ මුනිంద్ర කොයි ලෝකෙද? ඔබ ඉන්ද්‍ර ඔබගේ පවුලට විතරයි නේද? එනම් පවුලට ඉන්ද්‍ර වෙච්ච ඔබට මහා මානියක් තිබිලා. ගෙදර මිනිසුත් එක්ක, එහා ගෙදර මිනිසුත් එක්ක, රටේ මිනිසුත් එක්ක කලකෝලාල ඇති කර ගන්නවනේ. මගේ සාස්ත්‍රුන් වහන්සේට වඳින්න එපා. සුදුනේ. දෙවි බණ අහන තමන්ගේ ජීවිතයට ඇතුල් කරගන්න පිඟුදින් නැත්තම් මේ බණ අහන වැඩක් නැන්නේ. ඔබ ලෝකේ ඉන්න සත්‍යයත් එක්ක නිරන්තරයෙන් ගැටෙනවා නම් පිංගුතුනි බණ අහන වැඩක් නැහැනේ. ඒකයි මම ඔබට හැමතිස්සෙම කියන්නේ මේ ධර්මය ප්‍රායෝගිකව ඇසුරු කරන්න. පුළුවන් තරම් ප්‍රායෝගිකව ඇසුරු කරන්න. පිංගුතුනි මේ සාසනේ අංක එක හම් වෙන්නේ ඒ මහා උත්මයාට. මිසක් දඟලගෙන කෑ ගහන අයට නෙමෙයි. තමන්ව දමනය කරන්න යන මහා උත්තමයන්ට තමයි පින්වතුනි මේ ශාසනයේ අංකයක් අහු වෙන්නේ. මුලාවටපත් වෙච්ච ලෝක සත්‍යයා කෑ ගහගෙන මරා ගන්න යන අයටත් එක දෙයි. නමුත් පින්වතුනි සත්පුරුෂයන් වහන්සේලා ඒ අයට දෙන්නේ අන්තිම. මේ ධර්මයක බින්දු මාත්‍රයක් හරි අවබෝධ කරගත්ත හැම කෙනෙක්ම පින්වතුනි ඒ අයට දෙන්නේ අන්තිම. මේ ගරුගුණ සිතින් යුක්තව ඉන්න පිරිසට තමයි එක දෙන්නේ. ඉතින් හැම තිස්සෙම බලන් ඉන්න පිටුතේ හැම කෙනාගේම ඊතල පහරව දෙනකම් එනවාමම තමයි. ඔබ කොහේ ගියත් පිටුතේ ඔය ඊතල පහරව ඔබට එනවාමයි ඒක වෙනස් කරන්න බෑ. වැඩ කරන්න ගියත් එනවා. පන්සලට ගියත් එනවාමයි. මොකක් හරි වැඩක් කරන්න ගියනම් පිටුතේ ඒකට ඔය ඊතල පහරව එනවාමයි ඒව නවත්තන්න බෑ. ඒ එන හැම වෙලාවකම පින්වතුනි මේ ගරුකන හිත තියාගන්න අර මහ උත්තමයන්ව සිහි කරලා ආලෝක යක්ෂයාට සිහිට උනේ අන්න ඒ විදිහට පින්වතුනි අන්තිමට ප්‍රසාද හිත ඇති කරගන්න අහපු ප්‍රශ්න ටිකටත් උත්තර දුන්නා. ඒ ඔක්කොටම උත්තර එනකොට පින්වතුනි අර යක්ෂයා දමනිය වෙලා ඉවරයි. මොකද පරපුරෙන් ඇවිල්ලා තියෙනවා එක වාක්‍යය. පරපුරෙන් ඇවිල්ලා තියෙනවා පරපුරෙන් පරපුරට එනවා මේ ගාත ටිකයි උත්තර ටික. ආලෝක යක්ෂයාගේ තාත්තා කියලා තියෙන ආලෝක යක්ෂයා ශ්‍රමණයෙක් එක්ක හැදෙන්න යද්දි උඹට මෙල්ල කරන්න බැරි ශ්‍රමණෙක් හම්බුණා. ඒ ශ්‍රමණයාගෙන් මේ ප්‍රශ්න ටික අහපන්. ඒ ප්‍රශ්න ටිකට මේ උත්තර ටික දුන්නොත් හැදෙන්න නම් යන්න එපා. ඒ ලෞතර බුදු කෙනෙක් දනින් වැටිලා උන්වහන්සේගේ සරණ ඵලය. කාශ්‍යප බුදුහාමුදුරන්ගේ කාලෙත් ওই ටික වුණාද? එනම් කාශ්‍යප බුදුහාමුදුරන්ගේ කාලේ ඉඳලා යක්ෂ පරපුරෙන් පරපුරට එනවා මේක. පන්තිකට උත්තර හම්බෙච්ච ගමන් පින්වතුනි අන්නේ උත්සමය ගාව දණින් වැටුණා. වැටෙනකොට මොකද වෙන්නේ? අර ප්‍රසාද හිතක් ජනිත වුණා. දැන් මන ටික අහනකොට මොකද වෙන්නේ? සෝතාපන්න ඵලයේ තියෙන්නේ. එහෙනම් පින්වතුනි මේ ප්‍රසාද හිතක් නැතිකම නෙමෙයිද? ඔබට දහම් අවබෝධ නොවෙන්න හෝ මාර්ගඵලයන් උපසම්පදා නොවෙන්න හේතු ඇයි? පින්වතුනි ඔබ ලෝකේ හදන්නේ තථාගතයන් වහන්සේ දේශනා කළ තියෙන ලෝකේ හැදෙන ක්‍රමයේ තමන් හැදෙන ක්‍රමයේ ඔබ හිතලා බලන්න. ඔබගේ ශාස්ත්‍රෝ කවුද? ඔබගේ ශාස්ත්‍රුන් වහන්සේ කවුද කියන්නේ? තථාගතයන් වහන්සේ නේද? තථාගතයන් වහන්සේ නම් ඔබගේ ශාස්ත්‍රුන් වහන්සේ. උන්වහන්සේ ධර්මයේ දේශනා කළේ ලෝකේ හැදන්නද තමන්ව හදාගන්න. එහෙනම් නිවැරදි තමන්ව හදාගන්න. හැම මොහොතකම තින්නේ දකින්න තමන්ගේ වැරදි. රාහුල මහරහතන් වහන්සේගේ චරිතයෙන් ගන්න තින්නේ බුදුහාමුදුරන්ගේ පුතාණේ ගිහි කාලේ. අදි රාජ්‍යයේ මුනුබුරාණේ. ඔටුන්න හිලිකම හිවිච්ච කුමාරයනේ. සාරිපුත්‍රයන් වහන්සේගේ ගෝලයනේ. ධර්ම බාණ්ඩාගාරිකේ බෑනනේ. මහා චණ්ඩියාගේ බෑනනේ. කවුද චණ්ඩියා? දේවදත්ත හාමුදුරුවෝ. එහෙම පෙළපත කියන්නේ බින්විතිනි තරත ගෙනාව. නිදා ගන්න තැනක් නැතුව කොහෙද උන්වහන්සේ නැත්තේ? වැසි ගිහියේ. එහෙනම් තින්විතිනි ඔබ වැලෑරිලා ගෙදරේදී ගෙදර වැසි ගිහියේ හොඳලා තිබ්බේ නැත්තම් ඔබට බැරිලා තින්විතිනි බෑග් එක පැත්තකින් තියලා වැසි ගිහියේ හොදන්න. හඳ නගා කියන්න ඕනේ තින්විතිනි බලහල්ලක තොපිට මේ අද දවසම ගෙදරේ ගියත් ඔබ එකෙක්ව වැසි ගිහියේවත් හොදලා නැහැ කියලා. එහෙම කිය කිය වැසි ගිහියේ හේතුව නම් බින්වතුනි අන්තිමට වැසි ගිහියත් හේදිලා පෙරදිලා තියෙන්නේ කවුද? ඔබ නේද? ඔබ නේද බින්වතුනි පෙරදිලා තියෙන්නේ? කෝවර ගරුගුණ හිත, කෝවර ප්‍රසාද හිත. ප්‍රායෝගික වෙන්න බින්වතුනි නැත්තම් මේක කරන්න බෑ. මේ හැම තිස්සෙම මම මේ කල්පනා කර කර ඉන්නේ. ඇයි මේ මිනිසුන්ට මේක අවබෝධ වෙන්නේ? මිනිසුන්ට බණ කියන්නේ 10%ක් මේක තේරුම් ගන්නවා 90%ක් ඇයි තේරුම් ගන්නෑ? මට ඊට පස්සේ බිම්මදේ ප්‍රත්‍යක්ෂ වෙන්න ගත්තේ මේකට හේතුව තමයි මේ ප්‍රසාද හිතක් නෑ මිනිසු තුල. ගරුගුණ හිතක් නෑ. අන්නේ ප්‍රසාද හිතක් නැති නිසා බිම්මදේ හැම මොහොතකම ධර්මයේ එනකොට ඒව රිජෙක්ට් වෙලා යනවා. මේ අවබෝධයට වැටෙන්නේම නෑ. සෝතාපන්නයත් එහෙමයි. ප්‍රසාද හිත හැම තිස්සෙම රැක ගන්නවා. අනාගාමී කෙනෙක් ප්‍රසාද හිත හැම තිස්සෙම රැක ගන්න ඕනේ. ඒ අයට රැක ගන්න ලේසි. පුතඥන කෙනාට තමයි රැක ගන්න අමාරු. මාර්ගඵලයට පත් වෙනකොට රැකගෙන යන්න දේසි පින්තුනේ ඒක කලින් තමයි රැක ගන්න අමාරු. මොකද රාග දේහ මොහය අවුස්ස ගහපහර දෙනවා. ඒ වෙලාවට බින්දුතුනි සතාගතයන් වහන්සේ කසචූපම සූත්‍රයේම දේශනා කළා තියෙන්නේ හොරු ටිකක් අරගෙන දෙනේ අදිද්දි දෙපැත්තට බණ්ඩි කියතකින් අදිද්දි තමන්ට කේන්තියක් ජනිත වෙන්නේ නැත්තම් සතාගතයන් වහන්සේ ගැන සිහි කර කර උත්තරීතර ධර්ම රත්නය ගැන සිහි කර කර ආර්ය මහා සංඝ රත්නය ගැන සිහි කර කර තමන්ට ඒව ඉවසා වදාරන්න පුළුවන් නම් අන්න ඒ විදිහට කටයුතු කරගන්න කියලා. අපිට කොච්චර රැකවරණේ තියෙනවද? මේ මහා උත්තරමෙන් හිටියේ නැත්නම් මේ මහා උත්තරමෙන්ගේ ಗುಣ කන දේශනා කරලා තිබුණ නැත්නම් අපි අනාතෙන් අනාතයිනේ. අපිට ධර්මයේ අවබෝධ වෙනකම් ඉන්න වෙනව නේද පින්විතනි? එහෙම වුණා නම් එහෙම මේක ගොඩ යන්නේ නැහැ. ලේච්ඡකම අදාර ගන්න. දැන් ධර්මයේ අවබෝධ වෙන්න කලින් ඉඳලා මේ ප්‍රසන්න හිත කියන එක ඇති කරගන්න පුළුවන් නේ පින්විතනි? ඒ උත්තරයන් වහන්සේලාව සිහිපත් කරගන්න. අර මම කිව්වේ පින්වදිනේ රාහුල මහරහතන් වහන්සේ අර ඔක්කොම වෙනත් වැටි කිරිය නිදාගත්තේ නිදාගන්න තැනක් නැතුව තථාගතයන් වහන්සේ උදේ වැටි කිරියට යන්න ඕනේ වෙලා උගුර පාදන්දී ඇතුළේ ඉඳගෙන කෙනෙක් උගුර පාදන මේ මහ උදේ පාන්ද කවුද කියලා අහුවහම ස්වාමීනි මම රාහුල මොකද ඇතුළේ කරන්නේ ස්වාමීනි ඉඩක් හම්බුන්නේ හැම කෙනෙක්ම කුටිවල කිරි මං වලිනකොට දෙමතිමින් ගිහිල්ලා කියන්න තිබ්බනේ මුදවාඳුර කියන්නේ ගිහි කාලේ තාත්තා නේද ගිහිල්ලා කියන්න තිබ්බනේ ස්වාමීන් වහන්සේ නිදාගන්න දරන්නේ මේ ඔක්කොම අරගෙන මනක් දෙන්න මො නිදාගන්න දැන මම ඔබ හන්දගේ පුතාද සාරිපුත්‍රයන් වහන්සේ ගාවට ගිහිල්ලා කියන්න තිබුණානේ ස්වාමීන් මම ඔබ හන්දගේ ගෝලයා තාත්තා බුදුහාඳුරුව මට දෙන්න කුයිද ඔය මොකුත් කතා කළේ නැහැ. ශබ්ද නැතුව ගිහිල්ලා දැන්ම කොහෙද ඉඳ තියෙන්නේ? ඉඳ තියෙන එකම තැන නැති කීදී. නැති කීදී ධර්ම ගහගත්තා. බොහෝම සිහියේ එළි වෙනකන් පහන් කළා. කොස්සක් බිම වැල්ලා තිබ්බනම් කවදාවත් උන්වහන්සේ අහන්නේ නැහැ පින්වතුනි මේ කොස්ස ගැටුවේ කවුද? උන්වහන්සේ කොස්ස අරගෙන තිබිය යුතු තැනින් තියෙනවා. උන්වහන්සේ මේ ලෝකෙට පහළුනේ මහ පිනකට නිමිති. එහෙනම් කවදාවත් කම්ප්ලේන් කරන්න එපා. ඔබ මේ උත්තර සරණ ගිහිල්ලා ඉන්නවනේ. ඔබ වෙන කෙනෙක්ගේ සරණ ගිහිල්ලා ඉන්නවනේ ඕන එකක් කරගන්න. ආත්ම වංචාවට අහු වෙන්න එපා පින්වතුනි. මේ උත්තරමයන් වහන්සේලාගේ සරණ නම් ඔබ ගිහිල්ලා ඉන්නේ මේ උත්තරමයන් වහන්සේලාගෙන් දෙයක් ජීවිතේට ගන්න. ඔබ ගුරුවරයෙක් නම් පින්වතුනි ගෝලයෙක් හදන්න ගියාමත් ඒ විදිහම කරගන්න. ඔබ ගෝලයන්ට දොස් කියන්න ගියොත් එහෙම පරදින්නේ කවුද? ගෝලයාද ඔබද? මුලින්ම පරදින්නේ ඔබ. ඇයි ඔබගේ ගරුබුන හිතට පින්වතුනි ප්‍රශ්න වෙන්නේ? එහෙනම් මේ ගෝලයව හදන විනාවට ගෝලයාට පවා කියන්න ඕනේ මොකද්ද? මේ යථාර්ථවත් සම්ධර්මයේ තේරුම් ගන්නවා මිසක් ඔබට කේත් කියන වැලි පිළිවෙලකට ආවොත් එහෙම පින්වතුනි ඔබ නිවනෙන් ඈත් වෙනවානේ. තථාගතයන් වහන්සේ දේශනා කළ තියෙන සිංහලෙනි කර්මස්ථානයේ මෙනෙහි කරන්න නිවන සිහි කරන්න කියලා හැමතිස්සෙම. තමන් වඩන කර්මස්ථානයේ මෙනෙහි කරන ගමන් නිවන සිහි කරනවා. නිවන කියලා කිව්වේ රාගක්ඛයෝ නිබ්බානං, ද්වේෂක්ඛයෝ නිබ්බානං, මෝහක්ඛයෝ නිබ්බානං. ඒකයි නිවන කියන්නේ. එහෙනම් අන්නේ රාගක්ඛය, ද්වේෂක්ඛය, මෝහක්ඛය කියන එක මෙනෙහි කර කර මෙනෙහි කර කර තමයි අර නැත්නම් මේ සිහි කර කර සිහි කර කර තමයි කර්මස්ථානයේ මෙනෙහි කරන්නේ. එතකොට සම්මත්ත නියාමයට පත් වෙනවා පින්වත්නි අනුලෝමක් ශාන්ති අරහ. නිවන මෙනෙහි කරනකොට අර නිවනේ තියෙන ශාන්ත ප්‍රණීත ස්වභාවයෙන් යුක්ත හිතක් හැමතිස්සෙම හදා ගන්න පුළුවන්. අන්න එතකොට පින්වත්නි ප්‍රසාද හිත කියන එක හැමතිස්සෙම රැඳිලා තියෙනවා තමන්ගා. ඒ හිත පන්න ගත්තොත් එතනින් මෙහාට මාර්ගය වැඩෙන්නේ නැහැ. එහෙනම් අද පටන් පින්වතුනි අදිස්ථාන කරගන්න. මොකද ඔබ හරියම හොඳ මිනිස්සුනේ. නැත්නම් අද මෙතනට බණහන්නේ නැහනේ. අද මම මේ ස්ථානයට එන්න. අපි මේ මහත්මයා එපා කියද්දී මම කිව්වා නෑ අපි බස් එකේ වැඩිමු. 5-6000ක් වියදම් වෙනවනේ කාගේ හරි සල්ලිනේ. අපි බස් එකේ වටිමු. අමාරුවෙන් කැමති කරගත්තා. ඉතින් බස් එකේ වැඩි යමයිද තැන දෙක තුනක් විතර ආවා. ප්‍රමාද වුණා කියන මට ප්‍රශ්නයක්ද? මං ඒවල් වාහනේ පදවන්නේ. නැගතලින් ඇස් දෙක පියාගත්තාම විමුදෙනි බහිමතලින් ඇස් දෙක අරගත්තා. හිතාගෙන ආපු කර්මස්ථානේ වඩන්න හම්බුන්නේ නැහැ. මොකද බස්ස කැදුනේ ලස්සන බජව්වක් දාලා. කමක් නැහැ. දැන් මම මට ඩ්‍රයිවර්ට කිය මම බස් එකෙන් මං බස් එකට නගින්දි මේවා පින්වදෙනි මම මේ කරන්න කියලා කියනව නම් නෙමේ කාටවත්. මේ දේවල් කිව්වට පස්සේ සමහර අය ගැටෙනවා මේවත් එක්ක. මේ අලුතෙන් එක්කේකේව දෙන්න හදනවා අරේ මේ කියලා. ඉතින් මට එහෙම හැංගීමක් නෑ. මම මේවා කියන්නේ ඔබට. ඔබගේ ජීවිතේ හදා ගන්න. මොකද පින්වතුනි ඔබ අපි කෙරෙහි විශ්වාස තියලා මේ නිවන් මාර්ගයට බහින වෙන්නේ. ඒක නිසා. නැතුව පින්වතුනි මං කියවන්නේ මම ගියේ මාව පූජා භාණ්ඩයක් කරගන්න හදන හින්දා. හතරගම ඉඳලා මාව බලන් ඉන්න එපා. බණ අහන්න. ඉන්න තැන හිඳගෙන හරි බණ ටික අහන්න. සංඝ රත්නේ මෙනෙහි කරන්න මාව අල්ලන්න එපා. ඒ අල්ලන්න එනවා වගේ දැනෙන හින්දා තමයි පින්වතුනි මම ගියේ. හැබැයි සතියකට වතාවක් මම පිරිසකට පොරොන්දු වෙච්ච නිසා සතියකට වතාවක් තේන්න එනවා. නැත්තම් මම තේන්නවත් එන්නේ නැහැ. එතන ඉඳලා බණ කියනවා. බණ කියලා ඔබට අන්තර්ජාලයෙන් නිදහස් කරනවා. පින්වතුනි අල්ලගින්න බෑනේ නිවන් දකින්න. ඉතින් මම ඔබ මාව අල්ලන්න එනකොට මම ඉඩ දුන්නොත් එහෙම මොකද වෙන්නේ? මම ඔබට ලොකු අපරාධයක් කරනවානේ. ඒක නිසායි මම ගියේ. ඒ බස් එකට නගින වෙලාවේ තින්නේ මම බස් එකට නගිනකොට මම ඩ්‍රයිවර් මහත්තයාට තෙරුවන් සරණයි කියලා නැග්ගේ. මම දැක්කා තින්නේ මේ මූණේ. මෙච්චර මහාර විඩා බර වෙච්ච මූණ ලොකු හිනාවකින් తిරිලා සීට් එකෙන් නැගිටලා නැගිටින වගක් පෙන්නලා නැගිටින්න බෑනේ දුක් ගන්නවත් එක්ක ගරු කරනවා එහෙම මැරලා කිව්ව ඉක්මනට අයින් වෙන්න ඔතනින් අපේ ස්වාමීන් වහන්සේ දෙන්න ගන්න ඉතින් මම ඉඳගෙන ඉන්නකොට දිනුතින් මේ බජහුව යනවා මම වඩන්න වෙන කර්මස්ථානයක වඩාගෙන මං ආවේ මං කිව්වනේ මගේ ටයිම් එක 100%යි. දැන් මේ බණ කියන වෙලාවෙත් මං කතා කරන්නේ මොනවද? බණනේ. එහෙනම් මම අරමස්ථානේ දැනුත් වැඩිනවනේ. මං බණ කියන ඉගෙනලා මං පාරේ වැඩින්නේ කොහොමද? ඒත් අරමස්ථානේ. එහෙනම් මට වෙලාව තියෙනවා. මේ වැඩේ කරගන්න මට ඕනේ තරම් වෙලාව තියෙනවා. අපි හැතෙන්නේ ගල් තරහා. ඇයි? කොට්ට මෙත්ත පූජ කළ ඕනේ තරහා. මෙත් එක නිදාගත්තොත් ඇහැරෙන්නේ නැහැ. මෙත් පාවිච්චි කරන්න එපා කියන හැම නෑ බුදුහාඳුරේ. මේ දැරියට ගන්න එපා. මේ අපි කරන විදිහක් ගැන කියන්නේ. මොකද මේ නිින්ද කියන එක මායාවේ ක්‍රීඩාව වෙනානේ. මෙත් එකයි කොට් එකයි තියාගෙන නිදාගත්තොත් එහෙම මොකද වෙන්නේ? හෙට දවල් 12ටවත් ඇහැරෙන්නේ නැහැ. හැබැයි පින්නතුනි ගල් තලාවක් මත ඔළුවට ගලක් හරි ඔළුවට කොටයක් හරි තියාගත්තහම ඇඟට ඕන නිින්ද විතරයි. එකට නිින්ද කොහොනේ? ඒ නිින්ද විතරයි. ඒ නිින්ද නෙවෙන්නේ අනිත් එක ඕනේ හිතට. ඒක නිසා හිත නිදි කරවල තියනවා හොඳ ගන්න. බෑ 8 10 නිදි කරවනවා. එතකොට මේක කරගන්න බෑනේ. ඉතින් ඒක කොහමද? දිනුතුරි බස් එකට ගොඩ වුණාම දැන් මහා බජව් යනවා. ඉතින් මම කර්මස්ථානේ වෙනස් කරේ බජව්ෙන් කියන්නේ මොකද්ද කියන එක දී කරගෙන ආවා. ලස්සන දින්දුනේ. ඒ කාලේ පින්වදනි ඕවද නැතුවනේ අපි හරිම අරුමයක් පින්වතුනි ඇඟිල්ලක් හොලවන්න බැරි වුණානේ ඉස්සර ලස්සන සින්දු ටිකට මගේ ඉස්සර ඇඟිලි දෙන්නේ පින්වතුනි ඔතන සින්දුව දැම්මට පස්සේ මොකද කරන්නේ? එතන දියට මොහොමඩ් අලි ගගහා නේද? ඒකට සාද අල්ලනවානේ. ඒකයි මම කියන්නේ මේ මාර්ගයේ වැඩෙනවා හැම කෙනෙකුටම වැඩෙනවා වඩන්න පුළුවන් තරම් මාර්ගයේ වඩන්න. දේ සින්දු වලින් කියවෙන අර්ථ අධ්‍යාත්මයට පෙරලගෙන මේ මොනතරම් පිළිනවද මේ මේ වගේ මානසිකත්වයක් තියෙන විරහ ගීතයක් අඳනවනේ තිබෙත. විරහ ගීතයක් ලස්සන වෙන්නේ අඳන තරමට නේද? ඒ අඳාගෙන මේ සින්දුව කියනකොට මං වටහා ගන්නවා පින්වතුනි මේ වගේ මේ සින්දුව කියන කෙනා දෙන්නේ නැහැ. ඒක නම් හල්ලි හම්බ වෙන ඔබ කියනවා. නමුත් ඔය වගේ සිද්ධියකට මුහුණ දීපු කෙනෙක් මොන තරම්නම් තෙලෙනවද? මේ තෙලීමට හේතුව මොකද්ද? බලන්න ඔය කර්මස්ථාන මවන්න පුළුවන්. එක එක જાතිය සිද්ධ යනකොට එක එක જાතියෙන් හිත හිතයි තියෙන පැදගම් අරකිට ආවා. ඒ ඇවිල්ල බැහැපු ගමන් අපේ මහත්තුරුලා ඉල්ලම පළවෙනි දේ තමයි ඔබ වහන්සේව ඔබට විතරක් නෙමෙයි අයිති. සියලු දෙනාටම අයිති නිසා ඔබ වහන්සේ ආයි ඔබ වහන්සේට කැමති කැමති දෑ කරන්න බෑ. ඉරිලි මංගල. ආරේ ගමන හැරෙන්න. මං ඔළුව නමල පිළිගන්න. දැන් ඉතින් ඕන එකක් කරන්න බෑ. මේ බස්සකින් බහින කොටත් ඉන්නදී මේ අර අරින්දක මිනිස්සයා තෙරුවන් සරණයි කියන මම හිතින් හිතපු දේ තමයි නිබ්බහන පරම සුඛයෙන් සුඛිතතර වේ. ඇයි? අච්චර ඈතක ඉඳලා එනක් දැම්මනේ. අද ඔබ බණ අහන්නේ සිංහගලී ඒ මනුස්සයා නිසා නෙමෙයිද? එහෙනම් ඔබ දෙන පින ඒ මනුස්සයාට ගන්න පුළුවන් නේද? ආශිර්වාද ශක්තියක් හරි වෙලා යනවනේ. ඉංග්‍රීසි අන්න එහෙම එකිනෙකාට ඉංග්‍රීසි මේ ආශිර්වාද ශක්තිය ගොඩනගන. මේ මහා අදිස්ථානයක මේ සියලු ලෝක සියලු සත්‍යෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා කියන මහා හැඟීම ගරුගුණ හැඟීමක ඉන්නකොට පින්වතුනි ඒව නිකන් ගති ආකර්ෂණයට ඇදිලෙනවා. අපි ඉන්න දේනාසනේ හාමුදුරු ඊයරෑ අපිට පණිවිඩයක් එවනවා. උදේ අටමාර වෙනකොට පල්ලෙහාට වඩින්නේ. අපි වැඩියට පස්සේ ගමේ මිනිස්සු ගමතම මිනිස්සු 30ක් විතර දැන් පවුල් 30ක් විතර ඉන්නේ. දැන් හොයන්නේ මෙපා මේ කොහෙද කියලා. අවශ්‍ය නැහැ නේද ඒක. ඔබ හොයාගත්තු තව ආරන්නේ දිනවල ඕනේ තරම් තියෙනවා. මම පල්ලෙහා අපි ඔක්කොම පල්ලෙහාට වැඩිය මේ පල්ලෙහාට වැඩිහම් පින්වතුනි මේ උත්තරයන් වහන්සේ අහනවා අපේ ගමේ බොහොම සුළු පිරිසක් ඉන්නේ ඒ අයගේ ඒ අයට මේ දානයක් දෙන්න ඕනේ කියලා ඔබ වහන්සේලාත් වැඩ ඉන්න වෙලාවේ මේ සූදානමක් කරලා තියෙනවා ඔබ වහන්සේට පුළුවන් ද පොඩ්ඩක් බණ ටිකක් කියන්න මම දන්නේ කොහෙන් දැනගෙනද කියලා නැත්තම් නිකන් කියන්නේ නැති වුණා මං කිව්වද ඔබ වහන්සේම කිව්වද හොඳයි නෑ මම මේ අයට බණ කියලා තියෙනවානේ ඔබ වහන්සේ පොඩ්ඩක් කරු මම ඔබ වහන්සේගේ කැමැත්තක් වේවි කියලා පින්වතුනි එතනට ගිහිල්ලා ඒ පින්නපාතේ වැඩි වෙලලා උන්වහන්සේ නාවෝ බන්දරට වැදියා ඒ වෙලාවට මම එතන ඉඳලා විනාඩි 10ක් 15ක් දේශනාව පටන් ගනිද්දී මට තේනවා පින්වතුනි අර අහිංසක මිනිස්සුන්ගේ හරි අහිංසක මිනිස්සු ගොවිතැනින් ජීවත් වෙන පින්වතුනි ඒවට ප්‍රඥාව තියෙනවා ඇයි අපි මේ කලිසම් කෝට් අඳින්නේ උන්ට ප්‍රඥාව තියෙනවා කියලා හිතන්නේ උගත් තමයි ප්‍රඥාවයි කියන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් දෙකක්. උගතාට ප්‍රඥාව තිබිය යුතුයි එහෙම එකක් නැහැ. කලිසම් යනකොට එකම එක මහත්ෙක් විතරයි හිටියේ. අනිත් මහත්තුරු ඔක්කොම නෝනලා ඔක්කොම සාය එක එක නෝන කෙනෙක් හරි දෙන්නෙක් හරි මං හිතන්නේ ඉන්නේ නැති තරුණ ටිකක් තරුණ වෙන්නේ. ඔක්කොම රෙද්දයි 70 යනකින් බොහොම ලස්සනට ඔබ වහන්සේ හිතන්න ඕකාස වන්දාමි බන්තේ කියලා වඳින්නේ හාමුදුරුවන්ට විශ්වාස කරන්නේ මේ මේ ගමේ මිනිස්සු ඉතින් අර උත්තමයන් වහන්සේ පුරුදු කරලා තිනේ අපි ඇහුවම මේ ජීවිතේ ඕකාස වන්දාමි බන්තේ කියලා මේ සාමණේරයන් වහන්සේ නමක් හෝ තව කවුරු මේ හාමුදුරුවන් වහන්සේලා හෝ තිල් මේ නිවරු තමන්ගේ ගුරු හාමුදුරුවන්ට හෝ ඒ තමන්ගේ ආචාර්යවරයාණන් වහන්සේට වන්දනා කරන ගාථා. එහෙම කියලා වඳින්නේ. ඉතින් දිනවලින් හරීම අහිංසක මිනිස්සු. විනාඩි 10ක් 15ක් දේශනාවේ යනකොට දිනවලින් මම දැක්ක ඇස්තුළු නිකන් අර ඇස් බෝල වෙලා දිවි වෙනවා ඇස් මේක හිතුවට අහගෙන ඉන්නවා. මම හිතාගෙන ගියේ දිනවලින් නිකන් ඔය කර්මය පිළිබඳ පොඩි දෙයක් කියලා එනවා කියලා. මොකද හේතුව ඔය ආයතත් රහ වෙනොත් එහෙම ඔතන ඉන්න වෙන්නේ නැන්නේ අපිට. ඒක නිසා නමුත් ඉතින් අර අදිස්ත්‍යාන බලය කියලා කියන්නේ එතනට ගිහිල්ලා මම කියන්න ගියේව නෙමෙයි කියවෙන්නේ තිංතුනි සෝතාපන්න ඵලයේ කතාවේ. මොකද මේ මිනිසුන්ට මේක අවබෝධ කරගන්න. ඒ සෝතාපන්න ඵලයේ කතාවේගෙන යනකොට මම ඒගොල්ලන්ගේ එකම එක ඉල්ලීමක් කළා මැද්දේදී නවත්තා. ඒ තමයි මං ගැන හොයන්න එපා ආයි ධර්ම දේශනා කරන්න කියලා ලොකු හාමුදුරුවෙක් එක ගිහිල්ලා කියන්න එපා. නොකද පින්වතුනි මේ මිනිස්සුන්ට අර ගරුගුණ හිතක් ඇති වුණාට පස්සේ ගිහින් ලොකු හාමුදුරන්ට කියන අනේ හාමුදුරනි කවදාවත් අහලා නැහැ මේ වගේ බණක් කියලා. ඒ කියපු ගමන් අර උත්තමයාගේ හිත පැහැරෙන්න පුළුවන් නේද? මං උඹලට දැන් අවුරුදු ගානක් තිස්සේ බණ කියනවා බලව්. උඹලට මේ එක බණක් අහලා කවදාවත් අහලා නැහැ කියන්නේ ඔය බණ. ඒක නිසා මං ඒ ඇයිද කියලා දුන්න ගරුගුණ හිතක තියෙන ස්වභාවය. ඒකම වෙන්නේ නැති ඔබටත් මේක මාතෘකාවක් වුණේ. මම කිව්වා මට පොරොන්දු වෙන්න ඕනේ ඔබ කිසිම මොහොතක ගිහිල්ලා ওই කතාව ওই විදිහට කියන්නේ නැහැ කියලා. අවස්ථාවේ එයි ඔබට ඒ අවස්ථාව ආවම මම කියන්නම් කියලා. ඊට පස්සේ තිංගදෙනි බඳ වැටි වැටි ඉල්ලීම් කරනවා අනේ අපිට තව දේශනා දෙක තුනක් කොහොම හරි කරන් අපිටත් මේ සෝතාපන්න ඵලයේ උදා කරලා දෙන්න ආදී වාදේ. ඒක මහත්තයෙක් කිව්වා පොයේ දවසේ බැරිද අපිට කරන්න. අනිත් මහත්තයා කියනවා අම්මෝ එතර ඉන්න බෑ තව මාසයක් යනවනේ පොයේ දවසේ. නැහැ ඒක කමේද දාගම ඉන්නව සතිය අපි කොහොම හරි දාගම මම කිව්වා කැමැත්තක් වෙයි ධර්මුණ හිතින් යුක්තව ඉන්න කොහේ මේ කාලේ ඉතින් කතා කරන විදිහත් හරි ලස්සනයි තින් ඔසෙත් ඉතින් අර ගැමි වහර ඉතින් මේ ධර්ම අවබෝධ වෙයි බලන්න කොහේ ගමෙන් තුන් හතර දෙනෙක් පැවිදි වෙන්නත් කියලා ඉස්සරහට මේ ධර්ම අවබෝධ වෙනවා තින් මේ හැම කෙනාටම සදාගතයන් වහන්සේලා මේ ධර්ම දේශනා කළේ හැම කෙනෙකුටම අවබෝධ කරගන්න. ඒකයි මම කියන්නේ මේ ડોක්ටර්ලා ඉංජිනේරුවෝ විතරක් නෙමෙයි නිවන් දකින්නේ. කිරිපබන අම්මත් නිවන් දකින්නවා. කුමරුපටන මහත්තයත් නිවන් දකින්නවා. අවශ්‍ය වෙන්නේ ගරුගුණ හිතක් විතරයි. එහෙනම් ඔබ ඉන්න තරාතිරම ගැන එක බිඳුවක්වත් හිතන්න එපා. වයස ඒ මොකුත් හිතන්න එපා. මේ ගරුගුණ හිතක් පියාගන්න. හැම තිස්සේ ඔබත් එක්ක කතා කරන මොහොතක් මොහොතක් නැර පින්විතනි තව කෙනෙකුට හිත ඇදිලා යනෝනි. තව කෙනෙක්ගේ හිත සැඩකරු කරින්න කතා කරන්න නැතුයි. දරුවෙකුට උනක් අමතයි. සැඩකරු හිතක් ඇති වෙන්න කතා කරන්න එපා. හරිම කරුණාබර හිතකින් පින්විතනි හැම කෙනෙකුටම කතා කරන්න. බල්ලෙකුට කතා කළත් මම ඔබට මේ ගිය දේශනාවකත් කිව්වේ ඒක. පින්විතනි බල්ලෙකුට දෙයක් දුන්නා. අර ගරුත්වෙන් යුක්තව දෙන්න මේ ජීවියකුනේ. වරද්ද ගත්ත තමයි. වරද්ද ගත්තද ජීවියකුනේ. අනේ මේ භක්තික කාල මේ බලු අත්මෙන් නිදහස් වේවා කියලා ගරුගුණ හිතින් යුක්තව අදිස්ථානයක් කරන්න ප්‍රාර්ථනාවක් කරා. ඉන්වතුනි මේ අද්දුත ප්‍රත්‍යක්ෂ දේව. එහෙව් බල්ල වෙච්ච පිරිස් පස්සේ දේවාත්ම ලැබලා ගිහිල්ලා තියෙනවා. පස්සේ යොමු කළ වැලින්න මහ යතිවරයෙක් යොමු කළ බලද්දි පින්විතනි මේ පන්සලේට බල්ල දෙන්න රුක්ස දෙවතාවු දෙන්නේ කියලා ඉන්නවද? ඇයි අර පන්සලට යන්නේ න සියලු දෙනා අර බල්ල දෙන්නට අර ආශිර්වාද කරලා. නැත්තම් කොට යන්න බෑ. නැත්තම් කර්මජ ශරීරේ ඉවර වෙනකම්ම යන්න ඕනේ. වෙනස්කමක් ඉන්න නම් පින්විතනි අර ආර්ය උත්තමිය. චර ප්‍රාර්ථනාවක් අදිස්නානියක් තියෙන. ඉතින් ඔබ බල්ලෙකුට කන්න දුන්නත් ඔහොම නම් පින්විතනි හිඟන්නෙකුට කන්න දෙනකොට මොකද කරන්නේ? අනේ දිනුදුනි හිඟන්නේ කුල දන් ටිකක් දෙද්දී අත් දෙකෙන් දෙන්නේ. මිනිස්සෙක් නේ. ඔය හිඟන්න ඊළඟ දාහේ දහම් අවබෝධ කරගත්තොත් එහෙම මහරහතන් වහන්සේ නමක් නේද? අත් දෙකෙන් දෙන්න. ආ කියලා දෙන්න. හිමීට හීනියට හිතන්න නිබ්බහාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා. දිනුදුනි ඔබගේ කට ඇරෙනකොට නිබ්බහාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා කියලා නිරන්තරයෙන් ආශිර්වාද කරන්න මේ ලෝකෙට. මේ වනාන්තරයේ හිටපු කාලෙක සිංහදෙනි අලිකොටි වලස් වෙන වනාන්තරේ ඉඳලා කූඹියෙක් කෑවේ නැතාව. නිරන්තරයෙන් සිංහදෙනි ඒ නිබ්බහාන පරම සුඛයෙන් සුඛිතතර වෙන්න කියලා ආශිර්වාද කරන්න මේ ලෝක සත්‍යයට. ඔබ තුළ ඒ ගුණාංග ටික ටික පිහිටලානේ තියෙන්නේ. ඒ දේවල් සමගින් හිතට අරගෙන සිංහදෙනි ඒ දේවල් කරන්න. මේ අද මම මේ ප්‍රායෝගික පැත්තක් කතා කරන්නේ. මට ගුරුව මහාසාර ධර්මයක් කතා කරන්නේ. නමුත් මේ මහා ආකාර ධර්මයට වඩා මේ ප්‍රායෝගිකව අපි කොච්චර ඇවිල්ලා තියෙන්නේ. ඉතරෝ මේ මන්ත්‍ර ශාස්ත්‍රය ඉගෙන ගන්න ගියාට පස්සේ හරියම ආසයි ඉතින් මන්ත්‍ර ඉගෙන ගන්න. ඒක නිසා ගියේ වෙලේ ඉඳන් මට අරකට දෙන්න. මට අරකට දෙන්න. මට අරකට දෙන්නවද? මට අරකට දෙන්නවද? ඔක්කොම ඉල්ල ගන්න. මේක දෙන්න, මේක දෙන්න, මේක දෙන්න, මේක දෙන්න. අර පොතකට දෙනවද කියලා අරන් ගිහලා ලියා ගන්න. එහෙම තමයි කරන්නේ. ඒක මේ හරිද? එකක්වත් ප්‍රායෝගිකව අත්හදා බලලත් නැහැ, දන්නේත් නැහැ, පාඩම් කරලත් නැහැ. නමුත් මේ මොකක්ද උනේ මේ? ශාස්ත්‍ර ලෝභයේ හිඳ පුළුවන් තරම් ගන්න. දෙන්න දෙන්න, අරකට දෙන්න, මේකට දෙන්න. කිසිම ඵල ප්‍රයෝජනයක් නැහැ. ඒ වගේ දෙමතින් බණත් ඔබට අහන්න පුළුවන්. අනේ අපිට මේක දේශනා කරන්න, අරක දේශනා කරන්න, අරක දේශනා කරන්න, අරක දේශනා කරන්න. හැම දේශනාවක්ම දන්නවා. දැන් හරි, දැන් මම දන්නවා. සර්පය කන මැද්දෙන් අල්ලගෙන ඉඳලා කනෝ කියන ඉස්සර. ඒක නිසා පින්විතනි මේවා ප්‍රායෝගිකව දකින්න ඕනේ. මේවා ප්‍රායෝගිකව දාන්න ඕනේ ඔබේ ජීවිතේ. ඔබ බණ අහලත් මෙච්චර කල් බණ අහලත් පින්විතනි ඔබ වෙනස් වෙලා නැත්තම් වෙනස් නැහැ. ඔබත් එක්ක ඉන්න ඔබගේ බිරිඳ ඔබ නිසා පීඩාවට පත් වෙනවා නම් ඔබගේ ස්වාමි පුරුෂයා ඔබ නිසා පීඩාවට පත් වෙනවා නම් ඔබගේ යහළුවා ඔබගේ ගුරුවරයා ඔබගේ ගෝලයා ඔබ නිසා පීඩාවට පත් වෙනවා නම් ඔබ මේ මාර්ගයේ අවතීන වෙලා නැහැ නේ. වැසිකිලියක් හොදලා නැතිකොට සිංහතේ ඔබට හිතෙනවා නම් එහෙනම් මොකද පොළ මේ වැසිකිලිය හොදලා නැත්තේ කියේ. එහෙම හිතෙනවා නම් සිංහත් මේ ඔබ මේ මාර්ගයේ තවති ඉන්න වෙලා නැහැ. ඔබ තාම ධර්මයේ ඉගෙනගෙන විතරයි. ඔබ ධර්මයේ නම් දන්න ඕනේ තරම්. ඇවොත් සතරදිපට්ඨානෙන් ඕන එකක් මං කියන්නම්. ඇවොත් පටිච්චසමුප්පාදෙන් ඕන එකක් මං කියන්නම්. මුට කියපන්. වැසිකිලිය හොදන්න කියලා. එහෙනම් ඒක වැරදි නේ. ධර්මයේ දැනගත්ත පමණින් නිවන් දකින්න බෑනේ සිංහත. ධර්මයේ දන්නේ කොච්චර ඉන්නවා නිවන දැකලවත් නැතා කතා කරන ධර්මයේ පරතරකට ගියායි අභිධර්මයක් කතා කරා. නමුත් නිවන දැකලා නැහැ. ගැටෙනවා නම් යාළුවෝ හතරවක් දෙනෙකුට එකට ඉන්න බැරි නම් කොහෙද සිංහදෙන නිවන දැකලා තියෙන්නේ? ඔය අපිත් එක්ක ඉන්න වික්ෂි පිළිසකේ මහා ආශ්චර්යවත් දෙයක් මම දැක්කා. ඒ තමයි කිව්වෙදනි කෙනෙක් මොනවා හරි කියද්දි හැම කෙනාම සාවධානව අහගෙන සමහර දේ කියන එක ගැළපෙන්නේ නැහැ ඒකට. හැබැයි ගැළපෙන්නේ නැති බව කියන්නේ යන්නේ නැහැ. සාවධාන වහන් හිටියා ගති උත්තර తీරණ නම් ගත්ත නැත්නම් දැන් මට හොඳට තේරෙනවා දැන් දෙන්නේ මොකක් හරි මගෙන් මොනවාරි ප්‍රශ්නයක් අහනවා ඔය ප්‍රශ්නෙට මම උත්තරේ දෙනකොට තවත් කෙනෙක් ප්‍රශ්නයක් අහනවා හැබැයි ඒ අහන ප්‍රශ්නේ කිසිම ගැළපීමක් නැහැ මේකට එක්ක මොකක් හරි වැරද්දක් කරගෙන ඉඳලා එතනට ආවිල්ලා අහපු එක අර අර අනිත් අය වචනයක් කියන්නේ සත්‍ය නැතු ඉන්නවා ඒකට උත්තරේ දීලා ඉවරුනහම ආයි යන්න ස්වාමීන් වහන්සේ අර අහපු එක ඒකට දැන් කොහොමද වෙන්නේ ඔන්න ඕව තමයි ඉතින් ප්‍රායෝගික වැඩකට එන්නේ මම මුදුන්පත් වුණොත් කොහෙදී හරි ඔබගේ ගම නඩාලා ඔබ පැරදිච්ච කෙනෙක් මායාවේ තියෙන ලොකුම ආයතය තමයි පිමිදෙනේ ඔබ තුළ මමෙක් හදන එක ඒ මම හදා ගත්ත ගමන් ඔබ පරාදයි ආයි අහන්න දෙයක් නැහැ ඒක නිසා පිමිදෙ පුළුවන් තරම් පය පිස්නා 20 කොහෙද තියෙන්නේ එතනට නැලෙන්න පය පිස්නා 20ටම නැලෙන්න එතකොට ඔබ යයි ඉතින් මේ මිනිස්සු මගේ ඇඟේ තිහදාගෙන යයිනේ කමක් නැහැ ඔබ නිවන් දකින්න නම් විතරයි ඔබල ලෝකෙ මුදුන වෙන්න ඕන නම් එහෙම ඕවා කරන්න යන්න එපා. එතකොට ඇගේ කක්කලාලේ මිනිස්සු. ලෝකෙ මුදුන වෙන්න යනවා නම් ඉතින් කරන්න දෙයක් නැහැ නේ. හැබැයි නිවන් දකින්න යනවා නම් පින්විතනි, පල්ලෙහාටම නැඹුරුලෙන්න. බුද්ධ භූමිය තියෙන්නේ ආකාශෙ නෙමෙයි. බුද්ධ භූමිය තියෙන්නේ පයතිස්නා 20. පයතිස්නා 20 බුද්ධ භූමියදී. එතනට බහිද. එහෙනම් පින්විතනි අද අලිසන් අද පටන් ගෙදර ඉන්න බිරිඳට ගෙදර ඉන්න ස්වාමි පුරුෂයාට ළමයින්ට ඔබව දැනෙන්නේ ඔබගේ ගරුගුණ හිත කියන එක පින්වත්නි ඒ පිරිසට දැනෙන්න ඕනේ යාළුවන්ට දැනෙන්න ඕනේ ගෝලයන්ට දැනෙන්න ඕනේ ගිහි පැවිදි හැම කෙනාටම මම මෙතන පැවිදි කියලා කිව්වේ මේ ධර්මයේ අහන අයට විතරයි ඔක්කොට මෙහෙම නෙමෙයි දැනෙන්නේ අනුකම්පාව කියන එක සිංහදෙනේ කරුණාව කියන එක දැනෙන්නේ තමන්ගේ දරුවන්ට කතා කරද්දී සිංහදෙනේ උතුරාගිය දෙනෙහසක් දැනෙන්නේ දරුවන්ට ඒක ඔබට ඇලෙන්නේ නැතුව කරන්න පුළුවන් ඕනේ තරම් ඇලෙන්න ඕනේ ඒක කරන්න මේ අපි කතා කරන්නේ අපි කතා කරන්නේ කාටද ඇලිලාද අරතරමල් ගහගෙන හරේ ලේන්තුවු දාගෙන ඉන්න කෙනෙකුට මහත්යෝ කියලා අපි කතා කරන්නේ ඇලෙන්න ගිහිල්ලා නෙමෙයි ඇලෙන්න දෙයක් නැහැ. නමුත් පින්වතුනි අද ඒ කරුණාවර හිත කියන එක හරි වැදගත්. ඒ තුන ජීවත් වෙන්න. හරි ලේටි පින්වතුනි මේ මඟ වඩා ගන්න ඊට පස්සේ. කරුණාවර හිතක් තියෙන්නේ. ඒ තුලින් පින්වතුනි ඔබට මහා ශාන්තිය පුදා වෙනවා. මම කියනවට කරන බලන්න එක සතියක්. දැන් සතිය වදන සතියක්. කියන එකේ ආකාරයෙන් මේ දේ ප්‍රායෝගිකව කරන්න හදනවනේ ඔබ. සීය පිහිටවගෙන සතියක් ඉමු ආදී වශයෙන් දේවල් කරගෙන මේක ප්‍රායෝගිකව වඩන්න හදනවනේ. ප්‍රායෝගික එකේ හොඳම ප්‍රායෝගික තමයි මම මේ කියන්නේ. භාවනාව කියලා කියන්නේ ප්‍රායෝගික දෙයක් නෙමෙයි. භාවනාව වඩලා සමාජයට එනකොට තමයි තියෙන්නේ ප්‍රායෝගිකත්වයේ ඉන්නේ ඒක. භාවනාවත් අර්ධ සෛද්ධාන්තිකයි. ධර්මය පූර්ණ සයිද්ධාන්තිකයි. ධර්මය අහනකොට ඒක පූර්ණ සයිද්ධාන්තිකයි. ඊට පස්සේ භාවනා කරනකොට ඒක ප්‍රායෝගිකයි අර්ධ වශයෙන්. අර්ධ වශයෙන් සයිද්ධාන්තිකයි. ඊට පස්සේ තමයි සමාජයට එනකොට තමයි තියෙන්නේ තේරෙන්නේ තමන් කොහෙද ඉන්නේ කියලා. අන්න ඒක තමයි ප්‍රායෝගික දේ. එහෙනම් සමාජයට ඇවිල්ලා ඔබ කටාරින්දී. ඒ කටාරින්න වෙලාවේදී තියෙන්නේ තව කෙනෙක්ව නිඳාවටපත් වෙනවා නම් අපහාසයටපත් වෙනවා නම් තව කෙනෙක්ව පීඩාවටපත් වෙනවා නම් කිමදෙනි පානාති පාතාව පවා විඳිනා නේද? ඔබ කතා කරන වචනකින් දිගුදෙනි තව කෙනෙක් පීඩාවටපත් වෙනවා නම් පානාති පාතාව විඳිනා නේද? පානාති පාතා කියන්නේ සතු මරන්න එපා කියන එක විතරක් නෙමෙයි. එළ මේ දැන් මේක සතියේකට කලින් අපි ඔය දේශනා කළේ. පානාති පාතාව පටිගුණතෝ හෝති කියන තථාගතයන් වහන්සේ චුල්ලහත්ති පදෝප සූත්‍රය කරපු දේශනාව. ජීවිතාන් දෙතේ ග්‍රහතන් වහන්සේ පරපන් නැසීමෙන් වින්ව පරපන් නැසීම අතර බහාදම්බු දනමුගුරු ඇතිව බහාදම්බු දැල්ලුගුන් ලායද ඇතිව පාපේට ලැජ්ජා ඇතිව දිය ඇතිව දයාවට පැමිණ සියලු ප්‍රාණ භූතයන් කෙරේ හිතානුකම්පාව කටයුතු කරන්නේ කියන්නේ. ඕකනේ පානාති පාතා පටිවිරුද්ධෝ කියලා හොටි කියලා කිව්වට තාගතන. සමසතුන් නමරමි කියලා කියව විතරක් හරියන්නේ නැහැ. සියලු ප්‍රාණ භූතයන් කෙරේ හිතානුකම්පාව කටයුතු කරන්නේ නැහැ. එහෙනම් ඔබ තව කෙනෙක් නින්දාවටපත් කරද්දී පින්වුතුනේ ප්‍රාණ භූතයෙන් කෙනේ හිතානුකම්පියදේ. ඒ හිතානුකම්පිය වෙලාදේ. ඔබට සතුටු වෙන්න ඕනේ කමල තව කෙනෙක්ව හිංසාවට පීඩාවට ලක් කරන්නේ. ඔය එක එක රටවල තියෙනවා පින්වුතුනේ විනෝදාංශ. ඒ තමයි ඒ පබ් එකට ගියාද පස්සේ ඒ පබ් එකේ ගේනවා පින්වුතුනේ වඳුරෙක්. පොඩි විලාපැටියෙක්. ඒ විලාපැටිය ගෙනල්ලා ඒ මේසේ තියෙනවා ඒ මේසේ මැද්දට උගේ දෙල්ල හිර කරනවා. ඉරකල්ල නිවදනේ පොඩි මිටි වගේ තියෙනවා. ඉතින් මේ සාදේ දැවැත්තෙන වෙලාවෙදී අර මිටි අරගෙන ඔළුවට ගන්නවා. ඒ මොළුවට ගගා ඔළුවට ගගා ඔළුවට ගගා ඉතින් ටික වෙලාවක් යනකොට ඉතින් අර හත්ද වේදනාවේ මිරිකි මිරිකි මිරිකි මිරිකි මැරිලා යනවා. ඊට පස්සේ එක්කෙනෙක් ඔළුවට ගාලා වින් කරලා අර මොලේ කනවා. එහෙම තියෙනවා විනෝදාංශ. ඔය දින විනෝදාංශ මේ මිනිස්සු හදාගත්ත විනෝදාංශය. දඩේ මේ යනවා දඩේ මේ ගියේ වෙලා මේ වෙලෙදි තිබ්බා මේ බැලලා මිනිහම ෂොට් එක කියලා කිව්වා ඒක අටිය ගියා. අරහතයිදී මේ පෙර 50 දෙනවා වැරෙන්න. හැබැයි ඕක විතරක් නෙමෙයි තින්නදනි පානාතිපාතේ කියලා කියන්නේ. දැන් පානාතිපාතාවෙන් මෙම්මීමේ ශික්ෂාපදයේ හරියට රකින කෙනෙක් අරිහත් වෙන්නපත් වෙනවා. ඒ බව මම ඔප්පු කරලා පෙන්නුවා එක දේශනාවක. පැය දෙකම ආරක්ෂිත දේශනාව ගියා තනිකරම පානාතිපාතා පටිමිරතෝ හෝති විතරයි. මොකද්ද සදාගතයන් වහන්සේ මේකෙන් අදහස් කළේ කියලා. එහෙනම් බින්දුතුනි ඔබ යම් කෙනෙකුගේ හිතත් විද්දුවා. ඒකත් අරගේ කොටසකට යන්නම් අයිති වෙනවා. ඒකයි කිව්වේ ඒකේ මුළු නිවන් මාර්ගයටම යන්න පුළුවන් කියලා ඒ කොටස විතරක් අරගෙන. යතිවරයෝ බින්දුතුනි මේ දේහි දහමක් නෙමෙයි දේශනා කරන්නේ. මහා උත්සමයේ මේ ලෝකෙට බිහිවෙලා. පානාදීපාතාව පරිවිරතෝ හෝති කිය පානාදීපාතා මෙරමණී සික්ඛාපදං සමාදියාමි කියන ඔය කියන වත දේශනා කළේ සක්විති රජු. තමන්ගේ ත්‍රිසෝ පාලනය කරගන්න ඕන නිසා දාපු නියමයක් ඒක. අත්තු මරන්නේ නැතුව හිටපල්ලා කිය. මොන මිනිසෙක් නිකා මරාගත්තාම කරදර කි. හැබැයි තථාගතයන් වහන්සේ දේශනා කරද්දී කිව්වේ මම මේ බොරුණම් කියන්නේ චුල්ලහත්ති පදෝපම සූත්‍රය කියවන්නයි. එතකොට ඔබ දකින්නේ මේ කියපුවා. ඔබ හිතනවා මේ මං නිර්මාණය කරපුවා මේ කියන්නේ කියලා. බලන්න චුල්ලහත්ති පදෝපම සූත්‍රය හරිම ප්‍රසිද්ධයි ලංකාවේ. ඇයි? මිහිඳුආමඳුරු ලංකාවට වැඩ කියපු පළවෙනි සූත්‍රයනේ. ඉතින් කියවන බලන්න. මජ්ක්‍ධිමනිකායේ තියෙන්නේ කියවන බලන්න. දෙකට පහන්සේ නමක් මුලක හේතුවද නැත්නම් aatapi.com වගේ දේවල් තියෙන ඒවා ඩවුන්ලෝඩ් කරගන්න ත්‍රිපිටකේ. ඉන්ද්‍රයන් අන්තර්ජාලයේ ත්‍රිපිටක තියෙනවා කියන්නේ. බුද්ධ ජයන්ති ත්‍රිපිටකයක් තියෙනවා. තව තවත් ත්‍රිපිටක තියෙනවා බුද්ධ ජයන්ති ත්‍රිපිටකේ ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් නම් හොඳයි. දැන් ඉතරහට මේ ඔබට CD එකක් නිකුත් කරන්න සූදානම් ඉන්නවා අපි මේ ඕස්ට්‍රේලියාවේ ඉන්න මාතෘ තුන නිසා CD ලක්ෂයක් ගහලා පූජා කරන්න ඒගොල්ලෝ අරිස්ථාන කරලා තියෙනවා. ඒ CD ලක්ෂය වාහන තියන අයට බෙදන්න විශේෂයෙන්. වාහනේ යනකොට ඒ CD එක DVD එකක් නෙමෙයි ඒක CD එකක්. ඒතර වාහනේ යනකොට ඒ CD එක දාලා ඒකේ තියෙන ආර්ය මෛත්‍රිය. උදේ තමන් වැඩට යනකොට තියෙන්නේ මේ ගෙදරින් මේ CD එක දාගත්තට පස්සේ වැඩ පොරට යන්නේ ආර්ය මෛත්‍රී කර්මස්ථානයේ වැඩවල. එදා මුළු දවසම බොහෝම ගරුමුණ හිතින් යුක්තව ඉන්න පුළුවන්. ඉතින් මේ දේවල් මේ මහත්තුන්ට ඉතින් වැදේනවා. මම ඕස්ට්‍රේලියාවට ගිය වෙලාවේදී ධර්ම දේශනාවකට එක්කගෙන යනකොට එතනදී එතන මං ගිහි කාලේ එතනදී ඒ යන වාහනේ ඒ මාත්මයා ඒක ස්ටාර්ට් කරපු ගමන් වාහනේ ඒක යන්න ගත්තා. ඉතින් මං අනේ බොහොම හොඳයි නෙමේ. ඉතින් ඒ වෙලාවේ මේ මහත්මයා හිතුණා නෑ මං ඒ වෙලාවේ හිතාගත්තලු මං මේක CD ලක්ෂයක් ගහලා පූජා කරනවා මගේ යාළුවෝ පිරිසත් එක්ක කියලා. ඉතින් ඒ ක්‍රියාදාමයේ හිතන අන්නේ CD එකේ නම් ඒ බුද්ධ ජයන්ති ත්‍රිපිටකයේ මොකද තින්නදිනේ මේ අපි කරන්නේ ධර්ම ප්‍රචාරය. එහෙනම් ත්‍රිපිටකයේ නැතුව ධර්ම ප්‍රචාරය කරන්නේ නැහැ. ඒක නිසා තමයි හැමතිස්සෙම මේ වෙනකොට අපි කියුවේ ඔබ සියලු දෙනා එකතු වෙලා පින්වතුනි ඔය ධර්මයේ යොබයි කියන වැඩපිළිවෙල යටතේ ත්‍රිපිටක පොත් වහන්සේලා කට්ටල 50කට කිට්ටු වෙන්න පන්සල් වලට පූජා කරලා තියෙනවා. හැම මාසෙකම ත්‍රිපිටක පොත් වහන්සේලා කට්ටල දෙනමක් ලංකාවේ පන්සල් වලට වඩම්මන. ඒ වඩම්මන්නේ බින්දුතුනි ධර්මයේ ප්‍රචාරය කරලා. එතකොට තව කෙනෙකුට සිංහලේ ත්‍රිපිටකය පරිශීලනය කරන්න පුළුවන් වෙනවා. මොකද පරණ ත්‍රිපිටක තියෙන ඒවා ඒව පොත්ගුල් වල තියෙන ඒවා එළියට ගන්න හොඳ නැහැ. ඒව ඇත්ත. මොකද හේතුව මහා පරණ පොත් ඕව මිනිස්සු අතපත ගන්න ගත්තොත් එහෙම ඒව ඉක්මනට විනාශ වෙනවා. මේ කෞතුක වස්තුවක් විදිහට ඒව තියෙද්දී ප්‍රශ්නයක් නැහැ. ඒක නිසා තමයි අපි ත්‍රිපිටක පොත් වහන්සේලා පූජා කරන අපි විතරක් නෙමෙයි ලංකාවේ 4 දෙසින් දින දින මේ ත්‍රිපිටක පොත් වහන්සේලා පූජා කරන වැඩ පිළිවෙලක් තියෙනවා. කොහෙන් හරි ඕනේ ධර්ම ප්‍රචාරය. ඒකයි මම කිව්වේ අන්තර්ජාලයෙන් ගන්න ඩවුන්ලෝඩ් කර ගන්න පුළුවන් තමන්ගේ ෆෝන් එකට. ෆෝන් එකට ඩවුන්ලෝඩ් කරගෙන බස් එක යන ගමන් පොඩ්ඩක් කියවල බලන්න. අනුමතරේ මම මේ කියන්නේ ඇත්තද වරද කියලා. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා අහලා තිබ්බේ අර විදිහටනේ. මම සතුන් නොමරණේ කියලා. ඉතින් මම තථාගතයන් වහන්සේගේ දේශනාව තමයි ඔය කිව්වේ. ඒක බලන්න. ඉතින් ඒක කොහොමද කිව්වොත් එහෙනම් මේ අර තව කෙනෙක්ගේ හිතක් තලන වැඩපිළිවෙලක් තියෙනතනි. අර මේ සියලු ප්‍රාණ භූතයන් කෙරෙහි හිතානුකම්පාව කටයුතු කරන්නේ කියන තැනට විරුද්ධයි. ඒක නිසා හැම තිස්සෙම කල්පනා කරන්න තමන් කට අරින්න ඉස්සෙල්ල තමන් අඩිය තියන් ඉඳලා ඔන්න ඕවා තමයි තියෙන්නේ සිහිය පිටව ගන්නවා කියන්නේ. මම රාගයක් කරන්නද මේ යන්නේ ද්වේෂ රාගත වැඩකටද යන්නේ මෝහ සාගත වැඩකටද මේ අඩිය තියෙන්නේ. මම මේ වතපිට බැලුවේ මොකටද? රාගයේ පිණිසද ද්වේෂයේ පිණිසද මෝහයේ පිණිසද? මම මේ කතා කරන්න කට අරින්නේ රාගයේ පිණිසද ද්වේෂයේ පිණිසද මෝහයේ පිණිසද? සිහියෙන් ඉන්න. හතර සතිපට්ඨානිය වැඩෙනවා. සිහියෙන් ඉන්න. සිහියෙන් ඉඳගෙන පින්වලනේ රාගයක් නම වහා නවත්තන්න. මේක ක්‍රමයක් හතර සතිපට්ඨානේ කාය අනුපස්සනාව වැඩෙනවා. පරිසම්පජන්නේ කියලා කිව්වේ ඒකයි. අවික්ඛන්තේ පටික්ඛන්තේ සංඛජානකාරී හෝති ආලෝකිතේ විලෝකිතේ සංඛජානකාරී හෝති සම්මිඤ්ඤිතේ පසාරිතේ සංඛජානකාරී හෝති සංඝාටිපත්ත චීවර ධර්මයේ සංඛජානකාරී හෝති ආදී වශයෙන් තියෙන්නේ. ඔය එක ක්‍රමයක් ඔය කිව්වේ බින්ද. හැම විටම බලන්න තමන් රාගයෙන්ද ද්වේෂයෙන්ද මෝහයෙන්ද ඉන්නේ. එහෙම ඉන්නවා නම් බහවහා එහෙම දුරු කරගන්න. එතන ඔබට දවසක් බැලුවේ හැකි. මේ දවස ඇතුළත මම කොච්චර රාග ආදීන්ගේ කෙලෙස් අහිතුවේ කියලා. රාගයේ කොච්චර වැඩුණාද ද්වේෂයේ කොච්චර වැඩුණාද මෝහයේ කොච්චර වැඩුණාද? ඒ වැඩෙන වෙලාවෙදි පිංගුතුනි ඒව එන්න දෙන්නේ නැතුව ඒව හැමම පහ කරලා දැම්මා. ඊළඟ දවසේ බලනවා මට දැන් කොච්චර වැඩුණාද? ඊළඟ දවසේ බලනවා තව කොච්චර වැඩුණාද? ඔන්න ඔය බල යනකොට පිංගුතුනි ඔබට තේරෙයි ටික මේ රාග අදහස්, ද්වේෂ අදහස්, මෝහ අදහස් අඩුවේවි යන. ප්‍රඥා ගෝචර වෙච්ච සබාගතයන් මාර්ගයේ සද්ධර්මයේ ඇසුරට වැටෙනවා නිරන්තරයෙන්. අන්න එහෙම ඇතුළට වැටි යන ගමනකට ඔබ පත් වෙන්නේ. ඒ පත් වෙන්න සිංහවිදිනේ අනිත් වටේ ඉන්න අයට ඔය සෝයේ දැනෙන්න ගන්නවා. තමන් ඒ තත්ත්වෙට පත් වෙන්න සිංහවිදිනේ තමන්ගේ ඒ සෝයේ දැනෙන්න පටන් ගන්න. අන්තිමට ඔබගේ විරුද්ධ ඔබට දෝෂාරෝපණය කරයි මෙන්න මෙහෙම. මොනවදන්නේ? දෙන දේ කාලේ නැතුව ඉල්ලන්නක මොනවා හරි මේක හදන්න කියන්නකෝ කියලා කියයි. ඒ මත්තමතේ ඒ කියන්නේ පිංගුතුනි දැන් ඔබ ගැන් එක නවත්ත. දැන් ඔබ සුදෝන් පුරුදෙන් බිරිඳ දෙපැත්තට දාගන්න. දරුවන්ට මේ ගෝලයට ආචාර්යවරුන්ට හැම එකටම දාගන්න. එයි දැන් මේ ගැටෙන එක නවත්තලා හින්දා අනිත් පැත්තට දැන් ගැටෙන්න විදිහක් නැහැ. කොක්ක හදාගෙන ඉනවා අර අනිත් කෙනාගේ කොක්ක කෙමින් වෙලා. කොච්චර කළත් පටල ගන්න බෑ. දැන් පටල ගන්න බැරි නිසා කෙලිනවා. එහෙමත් මේ කතා කරා. ඒ කියන්නේ පිංගුතුනි අනිත් පැයට දැන් දෙවිලා. එහෙනම් ඔබ මේ ගමනේ ඉස්සරහට යනවා. ඔබේ හේතුව හිත ඇතුළ විතරක් නෙමෙයි ඔබේ ක්‍රියාපටිපාටිය තුළ ඔබේ කතා බහ තුළ ඒ ඇටත් අපේ මහත්මේ මහත්ක දවසක් කියනවා ඒ මහත්යගේ අම්මා කියනවලු පොඩ්ඩක් කාලෙන් ඉඳලා හිතහන්කෝ කාලා බීල හිතහන්කෝ ඔබ කාලයත් ඉන්නේ හොඳට කාලා බීල හිටියනේ කාලා බීල හිතහන්කෝ එහෙම කියනවලු එහෙනම් බලන්න මේ මහත්යා කොච්චර හොඳ වෙලාද කියලා අම්මාලම කියන්නේ තර අම්මා කෙනෙක් කවදාකවත් කියනවලු කියන්නේ ළමයාට කාලා බීලා ඉන්න කියලා. එහෙනම් කොච්චර හොඳ වෙලාද දරන්න බැරි තරම් හොඳ වෙලා. එහෙම තරිපේ ඉන්නවා කියන්නේ නෝන්ද තරම්. අපේ මේ පැවිදි වෙච්ච ස්වාමීන් වහන්සේ නමක් ගිය ගමි මස් වැද්දේ කියලා කියන්නේ අරම් හරාවියම් ඔය හරක් මස් කඩයක් දාන්නේ හරක් මස් සුප් හදන කඩයක් දාගෙන මහා රාත්‍රිය මුළුල්ලේම මාළු අල්ලන්න ගිහිල්ලා එහෙම ජීවිත ගත කරපු ධනෙ මේ ගිහිල්ලා ධනමත් ගෙනල්ලා ගමට බෙදලා අන්න එහෙම ජීවිත ගත කරපු අය එක සීඩී එකයි දු අහන්න දුන්නේ අනේ මාව පැවිදි කරන්න කියනවලු දැන් කාලයක් ගියාට පස්සේ ඒක කරගන්න පුළුවන් ඉංග්‍රීසි අංගුලි මාල වගේ පිරිත් සතාගත ධනෙ තරම් නැමිච්ච එකයි අහන්න දෙන්නේ ඒ හාමුදුරුව මට කියනවා ගෙදර තමන්ගේ තාත්තා මැරිලා ඉවර වෙලා දානි දෙන වෙලාවේදී පිටිපස්සට ගිහිල්ලා හාමුදුරන්ට බැනපෙන් හිටියවල මේ මිනිස්සයා. හැබැයි ඒ මිනිස්සයා මේ ළඟදී එක්තරා පන්සලක තිබිච්ච මහණ පින්කමක හාමුදුරන්ට මුතු කුණේ අල්ලන් හිටියා. මෙන්න ප්‍රායෝගික දේ මේ තථාගත ධර්මයේ තියෙන. මේ තථාගත ධර්ම ප්‍රායෝගිකවම අසුරු කරන්න තියෙනතුළු. ප්‍රායෝගිකවම අසුරු කරන්න මම මේ කියන්නේ මේ මට ඇහෙන හැටි මාත් එක්ක කතා කරන ඕම අනු ප්‍රමාණයක් එක්කනේ මම කතා කරන්නේ. ඒ කතා කරන වෙලාවට මේ මිනිස්යාගෙන් එන දේවල්. Taman කවද්ද දිනුන්නේ ගුණවත් වෙන්නේ? අන්න ඒකම සිහි කරන්න වෙන මොකුත් ඕනේ නැහැ පින්විතනේ ඒකම සිහිපත් කරන්න මං කවද්ද ගුණවත් වෙන්නේ? මං ගුණයෙන් පෝෂණය වෙන්නේ කවද්ද? මම සාරිපුත්‍රයන් වහන්සේ වගේ වෙන්නේ කවද්ද? රාහුල මහරහතන් වහන්සේ වගේ වෙන්නේ කවද්ද? ආනන්ද මහරහතන් වහන්සේ වගේ වෙන්නේ කවද්ද? ඒ ගරු ගුණ හිතක් මාතුල පිහිටව ගන්න කවද්ද? කවදාවත් ඉන්නදී තව කෙනෙකුට හිංසාවක් වෙන ආකාරයෙන් කටයුතු කරන්න එපා. හිතල කරන්න, හිතලම නසා ගන්න. විසගෝර සර්පයා දැක නෑර මෝඩයා. ඔන්න ඔය ටික හොඳට ඔළුවේ තියාගන්න. විසගෝර සර්පයා දැක නෑර මෝඩයා කියලා කියනකොට රහතන් වහන්සේ ඕක ගත්ත වැරදියට. වැරදියට අරගෙන මොකද කරන්නේ? අර සර්පය ටික ඔක්කොම තලනවා දැන්. ඉංගදී සත්වයන් රහතන් වහන්සේ නම මේ 100 හේලයන්ට හිටපු රහතන් වහන්සේලා කියන්නේ 100 හේල මහා උත්සමියෝ. ඔය උත්සමියෝ කිව්වේ සිංහතනි විසගෝර සර්පයා කියලා කිව්වේ ඔය පාරේ යන සර්පීන්ට කැලේ ඉන්න සර්පීන්ට නෙමෙයි. උප්පන්නං කාම විතක්ක. ඔන්න විසගෝර සර්පයා කාම විතර්කයක් ඉපදුණු. දැක නැර මෝඩයා. කාම විතර්කයක් ඉපදිච්ච බව දැකලා ඔහේ ඉන්න ඇරියොත් මොකද වෙන්නේ? මෝඩයා වෙනවා. මෝහයට අඬ තියෙන කාරය. ඒකයි ඒ කිව්වේ. උප්පන්නම් මිහිංසා විතක්කම් උප්පන්නම් ව්‍යාපාද විතක්කම්. නාදිවාසේති පජහති විනෝදේති ව්‍යන්ති කරෝති අනභවං ගමේති. ඔය කිව්වේ. විසගෝර සර්පය දැක්කනම් අරින්න එපා. විනාශ කරන්න ඕනේ කොහොම හරි එතන. ඇතුළට ආවොත් ඉවරයි. ඕකට තමයි කියන්නේ සම්මා සංකල්පනා කියලා කියන්නේ. සම්මා සංකප්පෝ කතංච වික්කවේ සම්මා සංකප්පෝ අව්‍යාපාද සංකප්පෝ අවිහිංසා සංකප්පෝ නික්කම්ම සංකප්පෝ අයං උච්චති වික්කවේ සම්මා සංකප්පෝ ඔය දින්නේ විසකෝර සර්පය ඔය සර්පය දුන්නේනා මතු වෙන වෙලාවෙම පොල්ලකින් ගාලා දානවා පොල්ලකින් මේ ධර්ම ගත්ත ධර්මය අතට දුන්නවලු කුද්දේ ආයි නැගින්නේ අනභවං ගමේති ආපහු නැගින්න දුන්නොත් ඉවරයි නැගින්න දෙන්නේ නැති වෙන සම්ලදාන. සර්පය සම්ලදාන ක්‍රමයක් තියෙනවා. අපේ පැරණි මිනිස්සු. සර්පයව පින්වතුනි මරලා ඉවරලා ගිනි ගොඩක දාලා පුච්චනවා. විසගෝර සර්පය දැක්කා. එහෙම කරන්නේ. මේ මෝඩ පිරිසක් එහෙම කරන්නේ. නමුත් එහෙමත් ක්‍රමවේදයක් ඇවිදilla තියෙනවා සාමාන්‍යයෙන්. එහෙම කරන්නේ පින්වතුනි විශ්වාසයක් තියෙනවා එක සර්පයක එනකොට. ඒ සර්පයව මැරුවට පස්සේ සර්පය හතක් එයි කියලා. ඔය කාර්ය අර්ථයන්නේ එක සර්පෙක් ගහලා මරද්දි මොකද වෙන්නේ? තව තව යෝන් නැగి එන්න පුළුවන් ඔය જાතියේ. එහෙනම් මොකද්ද කරන්නේ? ආයි අන භවං ගමේදී ආයි නැකිටින් නැති වෙන්නව තල්ල දානවානේ පුච්චන දානවානේ. නිකම් වල්ල දාන හැම හරියක් නැහැ. පුච්චනම දානවානේ අන භවං ගමේදී ආයි නැගීටින්න බැරිද? ඉතින් ඕවායේ මේ වැරදි විදිහට අල්ලගෙන තමයි ඔය යන්නේ. එකිනෙ මරලා ඉවරලා මම දැකලා තියෙනවා මරලා ඊට පස්සේ පුච්චනවා බලදාන්නේ පුච්චනවා මොකද ඉතුරු කරන්නේ පොඩ්ඩක් එහෙනම් ඒ පිළිස වැරදියට අල්ලගත්ත දේ ඔබ හරියට අල්ලගන්න එහෙනම් ඔබ මොකද්ද කරන්න ඕනේ තියෙන්නේ මේ කාම විතරකයන් නැගිලා වුණා ඊවලේම ගහලා පොඩි කරලා දාන්න ඕක ඇතුළට ආවොත් තියෙන්නේ සංයෝජනයක් හදලා ඔබ විනාශ කරනවා ආයෙ හදන්න දෙයක් නැහැ සංයෝජනයක් හදුවොත් ඔබ විනාශ කරනවා කාම පරිදාහයෙන් දැවෙන්න ගන්නවා කාම පරිදාහයෙන් දැවිට කාම පරිවේශනයේදීන කාම සංසර්ගයේ දෙනවා ඊට පස්සේ නවත්තන්න බෑ ඇහෙන් රූප දැක්ක කනින් ශබ්ද ඇහුවා ඔය ඔයෙන් ආවත් එහෙමදිනේ ඕක වෙනවමයි නවත්තන්න බෑ ඊට පස්සේ සංකල්පනා වෙන වෙලාවෙම නවත්ත ගන්න විශේෂයෙන් දෙගුතුර ඔය කියපු ව්‍යාපාද විතර්කයේ විහිංසා විතර්කයේ නැගිලෙනකොට ඒව ඉන්න දෙන්න එපා ගරුගුණ හිත විනාශ කරනවා පින්වත්නි ඔය ටික ආපු ගමන් ඔතනින් එහාට ඔබේ ජීවිතයෙන් ඉවරයි අපරාධිනි ඔබ මේ නිවන් දකින්න උත්සාහ කරපු ගමනේදී තියෙනවානේ ඕක මම අදාළ වෙනවමනේ අනිවාර්යයෙන්. ඒකයි මම කිව්වේ. මොකද මේක මේ කාලාන්තරය ඇතුළේ මම බැලුවා මේ මොකද්ද මේ මිනිස්සුන්ට වෙලා තියෙන්නේ කියලා. මෙච්චර දහම් කතා කරනවා ඒ සමාන මිනිස්සු වෙනස් වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි දෙවිතුනි මේ ගරුගුණ හිතක් නැහැ. නිවන කියන දේ ස්පර්ශ කරන්නේ නැහැ හැමතිස්සෙ. නිවන කියන එක නිවන කියන එක මෙනෙහි කරන්නේ නැහැ හැමතිස්සෙ. ඒකයි. නිවනේ තියෙන සාන්ත ප්‍රණීත ස්වභාවය සමන්ත මෙනෙහි කරගන්න බින්නසු. ඒතං සම්සං ඒතං පනීතං යදිදං සබ්ද සංකාර සම්තෝ සබ්දෝ පතිපටි නිස්සග්ගෝ තණ්හන්තයෝ විරාගෝ නිරෝධෝ නිබ්බන්නාන්ති කියන හැම විටම නිවනේ තියෙන සාන්ත ප්‍රණීත වූ ස්වභාවයෙන් යුක්ත වෙන්න හිත. එතනටපත් වෙන්න කලිය. අන්න ඒක පින්විතනි ගරුගුණ හිත බවටපත් කරගන්නේ ඒකට හානි වෙන කිසි දෙයක් කරන්න එපා. ගරුගුණ හිතට හානි වෙන කිසි දෙයක් කරන්න එපා. ඒක රැකගෙන ඉන්න පුළුවන් තරම්. ඒක රැකගෙන ඉන්න තාක්කල් පින්විතනි ඔබට නිවන් මඟ වැදෙනවා. ඔබට සමාධි වැඩෙනවා. අමුතුවෙන් අල්ලගෙන වඩන්න දෙයක් නෑ. සමාධි තියෙන්නේ වැඩිලා යනවා සමාධි. මේ කියන එක කරලා බලන්න සතියක් දෙකක් කරලා බලන්න තියෙන්නේ ඔබටම තේරෙන්නේ. ඔබගේ ඔළුව පල්ලෙහාට නැවෙනවා. නවාගන්න බැරි මුඩ බලාගෙන නිමුමේ යන ඔළුව පල්ලෙහාට නැවෙනවා තියෙන්නේ මේ ලෝකේ මොනවද බලන්නේ? අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවයෙන් දවසින් දවස වැඩිනවා තියෙන්නේ. ඒක වැටිහි එනවා. ඒ වැටෙන එනකොට දිනුදිනි ඔබට තේරුම් යනවා අනේ මේ ලෝකෙ මේ මොන කෙලීමකින් පෙලෙනවද? නිකමට හිතන්න දිනුදිනි ඔබගේ ගෙදර ඔබගේ යාළුවා හරි අම්මා හරි තාත්තා හරි බෝතලයක මූඩි අරිනවා ඇරින්නේ නැහැ. ඕක බලාගෙන ඉන්න ඔබ කෙලෙන්නේ නැද්ද? පොඩි තෙලීමක්ද බලන්න දිනුදිනි? කෝ දෙන්නක මම ඔක අරින්න කියන්නේ. අනේ මේ මගේ වසඟේ තියෙන එකනේ මේ ඇරෙනවනේ ඕක. ඇයි අරින්න බැරි? දෙන්න මොවන් අරින්නේ? ඔය බලන්න පෙලෙන පෙලිල්ල යමක් මගේ වසඟේ නැති වෙනකොට. දැන් හිතාගෙන ඉන්නේ මොකද්ද? මේක දැන් ඇරෙන්න ඕනේ. ඒක තමයි දැන් හිතාගෙන ඉන්නේ. මේක ඇරෙන්න ඕනේ කියන එක තමයි හිතාගෙන ඉන්නේ. නව දැන් අරය අරිනවා ඇරෙන්නේ නැහැ. දැන් මොකද වෙන්නේ? දැන් පෙලෙනවා. පෙලිලා නැද්ද? මේ ප්‍රායෝගික ජීවිතේ නිවන් දකින්න තියෙන්නේ. දැන් ඔය දෙලෙන්නේ මොකක්ද? අනිත්‍යතාවය. දැන් තේරෙනවා. තේලීම තමයි තියෙන්නේ මේ අනිත්‍යතාවය. පුදුම තේලීමකින් තේන්නේ. ඉතල බලන්න හැම දෙයකම වාහනේ නතර වෙනවා. යාළුවා ස්ටාර්ට් කරනවා වෙන්නේ. දැන් ඔබගේ හිතේ මොකද්ද තියෙන්නේ? ස්ටාර්ට් වෙන්න ඕනේ. දැන් යාළුවා මේක ගහනවා ස්ටාර්ට් වෙන්නේ. කොඩියන් කොකම් බලන්න කියලා තියනවද නැද්ද? එහෙනම් ඔබ ගැහුවාම දෙයියන් වහන්සේ ස්ටක් කර දෙනවද? එකම ප්‍රොසෙස් එක නෙමෙයිද වෙන්නේ? එකම දේ වෙන්නේ නම් තින්නතුනි අර තමන් වදගේ පවතින්නේ නෙමෙයි දැන් මේක. ඒක නිසා පෙදෙනවා. පුදුම පිළිවකින් පිළිලා දෙන්න පිළිනු ඉවත ගන්නව බැරි තර තමයි කොඩියන් කොකම් කරන්න. දැන් ඔබන් ගිහිල්ලා ගහනවා. ස්ටක් වෙන්නේ නැහැ. කියනවද නැද්ද? ඔන්න ගැටුණා. මේ ලෝකේ හටගන්නේ කොහොමද පින්විතර? මේ ලෝකේ හටගන්නේ සංකාර නිසා නේද? අවිසංකාර නිසා නේද ලෝකේ හටගන්නේ? පින්විතනේ අනිච්ච දේවල්. පටිච්ච කරන්න ගියහම මොකද වෙන්නේ? කැමැත්තෙන් බැඳිලා Tamange වසගේ තියන්න යනකොට මොකද්ද වෙන්නේ පින්විතනේ? මොකද්ද කරන්නේ? යම් දෙයකට කැමැත්තෙන් බැඳිලා ඒක ඒ විදිහට තියාගෙන යනවා මොකද්ද කරන්නේ? සංකාර වඩන්න ඕනේ නේද? නැතුව පුළුවන්ද? නෑ මේ ලෝකේ සියල්ල සංකතයි නේද පින්විත? සංකතයි පටිච්ච සම්පන්නයි නේද? හේතුන් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුද්ධති නේද? එහෙනම් හේතු ටික ගැළපීලා සකස් වීමෙන් විද්‍යාමාන වෙනව හැරෙන්නේ නැත්ත වශයෙන්ම මේ ලෝකේ තියෙන ඒවා තියෙනවද? තියෙනවද පින්විත? මේ මේසේ කියලා කියන්නේ මොකද්ද? මේ ලැල්ලයි කපුල් හතරයි එකට පටිච්ච වීමෙන් නේද මේසේ හැදෙලා තියෙන්නේ? එහෙම නේද? කාටවත් පුළුවන් මේ මේසේ අල්ලන්න? නෑ. අල්ලන්න පුළුවන් නම් ඇයිද? ලක්ෂයක්ද? පුළුවන් දැල්ල. අහුවෙන්නේ නෑ ඇල්ලුවට. හැබැයි මේසයක් මෙතන තියෙන බව පේනව නේද? ඒක කියන්නේ හේතුන් පටිච්ච සම්භූතං. හේතුන් ගැළපීලා එකතු වීමෙන් තේන්න තියෙන. විද්‍යාමාන වෙනු. ඇත්ත වශයෙන්ම මෙතන එකක් නැහැ. විද්‍යාමාන. එහෙනම් පින්වතුනි හේතු තියෙනකම් විතරයි නේද මේ ඵලය කියන එක තියෙන්නේ? හේතු තියෙනකම් ඵලය උදා වෙනවා හැරෙන්න පින්වතුනි වෙන දෙයක් වෙනවද? එහෙනම් මේ ඵලය දැන් ඔබට මේ උදාමිදී තියෙන ඵලයක් නිසා පින්වතුනි මේ ඵලය ඇති වෙලා නැහැ. මේක ඇති වෙන්නේ නැහැ කවදාවත්. මේ ලයිට් එළිය ඇති වෙනා උදාමිදීද තියෙන්නේ. උදාමිදී තියෙන්නේ. ඇති වුණා නම් ලයිට් එක ඕෆ් කරුවා මොකද වෙන්නේ? ඒක හැමම තියෙන්නේ නැහැ. ඇයි? ඇති වෙලා නැතිද? ලයිට් එක ඕෆ් කරලා ඕෆ් කරා කියන්නේ මොකක්ද? ලයිට් එක ඕෆ් කරලා කියන්නේ මොකද්ද පින්වතුනි? උදාවෙන එක නැවැත්තුවනේ. නේද හේතු දෙක නැති කරා. ඉතින් ඇති වෙලා තියෙනවා නම් මෙතන ආලෝකයක් තියෙන්නේ නැහැ. ආලෝකයක් තියෙනවද? තියෙනවද කියන්නේ දැන්? ආලෝකයක් නැහැ. ඇයි ආලෝකයක් නැත්තේ? ඇයි ආලෝකයක් නැත්තේ? තේමදෙන්නේ මේ ආලෝකයේ උදාවෙමී නේද තියෙන්නේ. එහෙනම් උදාවෙමී නම් ආලෝකයේ තියෙන්නේ තේමදෙන්නේ හේතු නැති වෙච්ච ගමන් ආලෝකය නැති වෙනවා. උදාවෙන එක නතර වෙනවා. ඒකයි දෙන්නේ. එහෙනම් දැන් හොඳට හිතලා බලන්න. හේතුන්ගෙන් නම් මේ ලෝකේ දේවල් හටගන්නේ. හේතු නැති වෙනකොට මේවා නිරුද්ධ වෙලා යනවා. ඔබ යම් කිසි දෙයක් ඔබ වශයෙන් පවත්වනවා නම් ඔබ වශයෙන් පවත්වන්න මොකද කරන්නේ? ඒකට අදාළව හේතු සපයන්න ඕනේ නේද? යම් දෙයකට ඔබ ඇලිලා ඉන්නවා. ඒ ඇලිලා ඉන්න දේ ඒ විදිහටම තියාගන්න නම් මොකද කරන්නේ? ඒකට හේතු සපයන්න. එහෙනම් පිටින් මේ අනිච්ච වෙච්ච ලෝකේ අනිච්ච දේවල් පටිච්ච කරන්න ගියොත් මොකද වෙන්නේ? අභිසංකාර කරන්න ඕනේ නේද? තමන්ගේ කැමැත්තට තියාගෙන ඉන්න. තමන්ගේ කැමැත්තට නැති දේ තමන්ගේ කැමැත්තට තියාගෙන ඉන්නම් මොකද කරන්න ඕනේ? මොනවද කරන්න ඕනේ? අභිසංකාර කර කර තියාගන්නවා. ඒ අභිසංකාර කරනකොට ජාති හට ගන්නවා නේද? අවිජ්ජා පත්‍ය සංකාරා ගිහින් අන්තිමට භව පත්‍ය ජාති හැදෙන්නේ. එහෙම වෙනවා නේද? ඔබ දන්නවනේ එහෙම වෙනවා කියලා. එහෙනම් දැන් මොකද වෙන්නේ? අවිසංකාර වඩනවා කියලා කියන්නේ ඒකට සම්උප්පාදයක් හැදෙනව නේද? දැන් තේරෙනවද පටිච්ච සම්උප්පාද කියන්නේ මොකක්ද කියලා? ඒ වඩන අවිසංකාරයට අනුකූලව නිමෙද තියෙන ඉජාතිය හදත්තේ කතා කරන්නේ. ඒව නෙමෙයි. අපුන්‍යාවි සංකාරයක් වැඩුවොත් දෙවි කෙනෙක් එහෙම වෙන්න පුළුවන්ද? අපුන්‍යාවි සංකාරයක් වල දෙවි කෙනෙක් වෙන්න පුළුවන්ද? නැහැ. එහෙනම් ඒකට අනුකූල જાතියක් නේද සකස් වෙන්නේ? එහෙනම් ඒකට හරියන જાතිය සකස් වීමට කියනවා නේද පිටුදිලි සමෝත්පාද කියලා. එහෙනම් දැන් මොකද උනේ? අනිච්ච දේ තමන් වශයෙන් පවතින නැතුව තෙලෙන දේවල් තෙලීමෙන් නිදහස් කරගන්න කියලා හිතාගෙන තමන් වශයෙන් තියාගන්න කියලා හිතාගෙන මොකද කරන්නේ? මොකද කරන්නේ? ඒක තමයි අභිසංකාර වල. ඒ අභිසංකාර වැඩිම තුල ඒකට ගැළපෙන જાතියක් සකස් වීමට කියනවා කිව්වදනි පටිච්ච සමුප්පාද කියලා. එහෙම නිමේද බලන්න වෙලා තියෙන මේ ලෝකේ ඕනේ දෙයක්. සත්ත්ව පුද්ගල විතර නිමේ කියන්නේ ද්‍රව්‍ය වස්තු බව ඔය සියල්ල සකස් වෙලා තියෙන ඔන්න ඔය ක්‍රම වේදේට. පටිච්ච සමුප්පාද ක්‍රම වේදේක. එහෙනම් දැන් මේ අනිච්ච දේවල් යන බලාපොරොත්තු තියාගන්න එක දෙන්නේ මා විනාශයක් නෙමෙයි. තමන් වශයෙන් පවතින නැති දේවල් වලට ඇලුම් කරනවා කියලා කියන්නේ ඒවා තමන් වශයෙන් තියන්න හදනවා නේද? ඔය මහා දුක්ඛ කන්දේ දෙලෙන්න වෙන්නේ ඒක නිසා නේද? සීකල බලන්න. මහා දුක්ඛ කන්දේකින් පෙලි පෙලි යන්න වෙලා තියෙන පිමුදලි ඔන්න ඕක නිසා. ඉතින් මේ ලෝකේ තියෙන හැම එකක්ම අනිත්‍යයි. එක දෙයක් කියන ඔබ වශයෙන් පවතින. එක දෙයක් කියන ඔබට ඔබ වශයෙන් තියාගන්න පුළුවන් ඔබගේ කැමැත්තට හැදෙන දේවල් එකක්වත් තියෙනවද? මේ තුන් ලෝකේ නම් කොහෙවත් හොයාගන්න නැහැ. ඔබ වශයෙන් තියෙන ඒවා ඔබව පෙළන්නේ නැති ඒවා. එනම් බිමදිනේ මේ ලෝකේ තියෙන හැම එකක්ම ඔබව බෙදනවා. ඔබ වශයෙන්ගේ පවතින නෑ එක බිඳ මාත්‍රයක්. ඒකට හේතුව තමයි හේතුන්ගෙන් හටගෙන තියෙන එක. බෙල්මුකුත් මේ ප්‍රශ්නේ හේතුන්ගෙන් හටගෙන තියෙන එක ස්වභාවයයි. හේතුන් පටිච්ච සම්භූතං හේතුන් ගැළපීලා තමයි ඒක උදා වෙලා තියෙන්නේ. ඔන්න ওই ටික තමයි හිතාගන්නේ. එන හේතු තියෙනකන් විතරයි ඵලය තියෙන්නේ. අද ඔබ දැන් ඔය විදිහට ජීවිතුන් අතර ඉන්නේ ඔබ කැමති හින්දාද? හේතු තියෙන නිසා. හේතු තියෙන නිසා බොහොම සතුටයි. හේතු තියෙන නිසා ඔබත් ඔහොම ඉන්නවා පින්විතනේ හේතු නැති වෙච්ච ගමන් ඔබ ඉවරයි. එහෙනම් දැන් මේ මහා උජාරුවකින් නැතන දෙන්නේ මොකක්ද? අල්ලපු ගෙදරේ කාට කුණු හරුපින් මැනමැනා බාරගියේකා ඊළඟට ඉන්න බත් ගෙදරට චොප්ප වුණා. හිතන් හිටියේ නම් කොහොමද පින්විතනේ? මමන්තරම් බුදුනේ තවත් නැහැ මම තමයි ලොක්කා. තරුණ මදීන් මත් වෙලා නැත්තම් නිරෝගී මදීන් මත් වෙලා කෑක ගහ ගියා. එන බස් එකට ආවුණා ඔළුව චොප්ප වෙලා ගියා මත් කඩක් විතරයි නේද තියෙන්නේ තවලක් ගෙනල්ල මස්තික තෝර වැයක් එක දාගෙන අරන් යන නිතරම. එහෙනම් සිංහදෙනි අද ඔය ඉන්න හේතු ටිකක් තියෙන හින්දා නේද? ඇයි අද ඔබට අන්තපාගේ නැත්තේ සිංහද? තා මේකට හේතු සැකසෙච්ච නැති නිසා නේද? එහෙනම් හේතු සකස් වෙච්ච එක මම මොකද වෙන්නේ? අන්තපාගේ. එහෙනම් දැන් නිරෝගී කමින් මත් වෙන්නේ මේ හේතුවක් තියෙනවා. අන්තභාගෙ ලෙඩෙන් දැකලාස්සත් බලන්ක වලුට අන්තභාගෙ ඉන්නේ මට අන්තභාගෙ නෑනේ මං හරි නිරෝගී කියලා එහෙම කියන්න පුළුවන්. දෙන්නදින මේ ලෝකෙ මොනවා අල්ලන්නේ හේතුවක් වෙනස් වෙච්ච එක මම දෙකදී මහරජුරෝ හිඟන්න වෙනවානේ. එක හේතුවයි නේ වෙනස් වෙන්නේ. මේ මේසේ දන් වැලකින් ඉල්ලලා තියෙන මේ මේසේ දිම වැටෙන්න කුරු කීයක් කැඩෙන්න ඕනද? පුරු කීයක් කැඩෙන්න ඕනද දිනුසෙන්? එකයි. එල්ලීලා තියෙන පුරු කීයකින්ද? 1000කින් ලක්ෂයකින්. එහෙනම් කිවදින ඔබ අද ජීවත් වෙන්නේ පුරු කීයක් තියෙන නිසාද? ලක්ෂ ගානක් තියෙන නිසා. මැරෙන්නේ එකක් නැති වීම නිසා. එහෙනම් දැන් කවුරු හරි මලහම ඕකට පුදුම වෙන්න ඕනද? ආනේ මැරිලාද? අහනවා නේද එහෙම ඔබ? කවුරු හරි මැරුණාම අහන්නේ ඇත්තද මැරිලාද? ඇයි එහෙනම්? ඉතින් දෙමදිනේ අහන්න ඕනේ මැරිච්ච එකෙන් කියලා නෙමෙයි ජීවත් වෙලා ඉන්න එකගෙන් අහන්න ඕනේ. ඇත්තද ඌ තාම ඉන්නවද? එහෙම නෙමෙයි අහන්න ඕනේ. ඇයි කියන්නේ ජීවත් වෙන්න අර පුරුක් ටික ඔක්කොම තියෙන්නේ. ජීවත් වෙන්න අර පුරුක් ටික ඔක්කොම තියෙන්න ඕනේ. මිය දෙන්න නැති වෙන්න ඕනේ එක පුරුකයි නේද? නේ ලේටි මොකක්ද? ලේටි මොකක්ද? මැරෙන්න එකනේ ලේටි. එහෙනම් මැරුණාට පස්සේ මොකද මේ පුදුම වෙලා බලන්න ඈ ඇත්තද මැරුණාද කියලා නෑ කිව්වෙ ජීවත් වෙලා ඉන්නේ කියලා නම්මා වෙනුනු යනවා අම්මේ අම්මේ දෙයියන්ගේ පිටයි අම්මා තාම ඉන්නවා ඇයි කිව්වෙ ඔබ ඉස්සරහින් බස් කොච්චර යනවාද ඒක ඩ්‍රයිවර් කෙනෙකුට නිින්ද කියන එක ඉවරයි මේ ෆෝන් උරයක් ඕනේ ලෝකෙක මස්තිර දාගෙන ඉන්නේ ඉත අද ඔබ මේ මේ මේ එන ගමනේ මේ මෙතනට එන ගමනේ ඔබගේ වාහන පදවන රියදුරු මහත්තයා නිින්ද කියන එක ඔබ ඉවරයි හොඳද මේ මහ උජාරණයෙන් ඉන්නේ ආපුතේ මං හෙට එන්නම් ඔය ඉඩම ලියලා දෙන්නම්කෝ යයිද කොහොමද දන්නේ අපේ අස්පනාකට මේ ඩ්‍රයිවර් මහත්මයා නිඳ කියලා තියෙන්නේ යන්තම් මේරිලා තියෙනවා සමානේ ඉවරයි නේද ඉන්නේ ආයෙත් ඉන්නේ මේ මොකද නිඳ යනවා කියන එක දැන් කොයි වෙලාවද වෙන්නේ කොහොමද පැය කීයක් නිඳ යනවද වාහනේ හැටෙන්නේ පැය දවස් කීයක් වගේ නිඳ යනවද පානියක් හැටෙන්නේ ඉතින් තප්පර දෙකයි නිින්ද යනෝනේ. හයි මේකේ යනකොට තප්පර දෙකක් නිින්ද ගියාද? ඇත් වැඩියට ඇදෙන්නේ කුඩු නේද? එහෙනම් මොනවද දෙන්නේ මේ අල්ලගෙන බලාගෙන දඟලන්නේ? කෝ නිච්චතාවයේ කෝ? කොහෙද නිගද නිච්ච වූ න්‍යායට තියනස් කියලා කියන්නේ එක දණක් පෙන්නන්නද? ඔය නිරෝගීකම ඉච්චයි නේද? ඔබට දිලිකාවක් තියනද නිින්ද? පිලිකාවක් තියෙනවා තාම නෑ ඒ තාම නැත්නම් ඩයග්නොස් කළේ නෑ තාම වෛද්‍ය පරීක්ෂණයකින් තනාත වුණේ නෑ ඒකයි ඔබට පිලිකාවක් නැත්තේ පළවෙනි පිලිකා සෛල හැදෙන්න කොච්චර වෙලා යන්න තියෙනද දවස් 10ක් සැනේයි නේද එහෙනම් මොනවද තියෙන්නේ මේ උඩ මේ මේ මේ උඩ බැන බැන මේ ජීවිතේ බලන්නකො නැහිලා වැන්දිලා යන ජීවිතවල නැති ආය ආසාවේ මහලුකුට දකින්න දෙයක් නැහැ නේද මේ ජීවිත තුලම දකින්නක තමන්ට එක බින්දු මාත්‍රයක් තමන් මතකේ පවතින්නේ නැහැ මේ දේවල් පුදුම තෙලීමකනේ තින්නතුල ඉන්නේ අපි ඉස්කෝලේ ගිය ළමයා ගෙදර ඉඳ නැද්ද කියලා කොහොමද දන්නේ මේ කාර්යද කියන්න පුළුවන් මරණ කීයක් වැද්ද දෙන්නේ පරිපරෙන් පල්ලෙට වැහැලා බෙල්ල කල්ලා යන්න පුළුවන් කේන්ති ගිය ළමෙක් පැන්සලෙන් යන්න බෙල්ලට ඇන්නලා මැරෙන්න පුළුවන්. මේ ඉස්කෝලේ මැරෙන්නේ නෙවෙයි. විද්‍යාගාරයට ගිහින් මොකක් හරි එකක් ඇවිත් වැදින විදිහට මැරෙන්න පුළුවන්. යන වාහනේ පළට ඇහැලා මැරෙන්න පුළුවන්. ඔය අපිට මතකයි දිනුදුනි මේ කාලේ වෛද්‍ය විද්‍යාලයේ සමත් වෙලා කල්තර දිස්ත්‍රික්කයේ පළවෙනි තැන ලවපු. ඔහු පළවෙනි ඒ ගීතේ ලවපු. ඒ දරුවා වෛද්‍ය විද්‍යාලයට යන දවසේ ෆුඩ් බෝඩ් එකේ තමයි ගීත මෙහා පැත්තෙන් ආපු බස් එකට මේ ඩ්‍රයිවර් මහත්තයා ඉඳ දෙන්න මේ පාරේ ආයෙත් කැපුවා. බස් එක ගියා ළමයා ලයිට් ගන්න. බස් එක ගියා ළමයා කොහෙද? ලයිට් ගන්න. මොනවද පින්වතුනි මේ ජීවිතත් උදාගත ඉන්නේ රත්තරන් ගොඩක් කියලා හිතාගෙන බලන්නකො පෙරෙන්න පෙළින්ද ඔය මියේ නමයා මියදුනා කිව්වහම ඇයි ඔ මේ ඇස් දෙක නිකන් සද කරගත් අයියෝ මේක කෙලිනවා නේද ඔය පෙළින්ෙන් තා කොච්චර ජීවත් වෙන්නේ මේ සතරේ තව කොච්චර ජීවත් වෙන්නද තියෙන්නේ ඔහොම පෙළි පෙළි ආපු වාර ගන්න නිදහස් වෙන්න පුළුවන්කම තියෙද්දි නිදහස් වෙන්නේ නැතුව මොනවද කරන්නේ තරුණ ජීවිත නිකන් අයාලේ නාස්ති කරවන්නේ මේක අවබෝධ කරගෙන නිවන් දකින්න තියෙන්නේ මේ මගේ ගොඩක් වැඩි කරගන්න එහෙම කියනව නෙමෙයි මගේ ගොඩවල් කොහෙවත් නැහැ මම පැවිදි කරපයි ඉන්නවද මෙතන කවුරු අනේ මම පැවිදි කරන්නේ නැහැ මම පැවිදි කරපු කවුරුත් නැහැ සාත්‍රුන් වහන්සේ මගේ ගෝලෙ හිමි ඉන්නවද මෙතන කවුරු නෑ මෙතන ඔක්කොම ඉන්නේ සාත්‍රුන් වහන්සේ ගෝලෙ සාරිපුත්‍රයන් වහන්සේගේ ගෝලෙ මගේ ගෝලෙ හැම කොහෙවත් නැහැ හදන්නෙත් නැහැ මේ මගේ ගෝලෙ කියලා ගත්තා එහෙම එහෙමයි උපසම්පදාවෙන් දසවක් පිරිච්ච මහ උත්සමයේ ඇවිදි ඒ උත්තරම පිරිසක් පැවිදි කරනවා කොහෙන් ආවත් ඉතින් ඒ උත්තරයම පැවිදි කරලා ඒ උත්තරයන්ගේ ගෝලෙ ඉන්නේ සාරිපුත්‍රයන් වහන්සේගේ ගෝලෙ එහෙමයි නේද මේ මගේ ගෝලත් එහෙම වැඩි කරගන්න හදනවා නෙමෙයි අසත්පුරුෂ පිරිසට සමහරට එහෙමත් තේරෙන්න පුළුවන් මගේ ගෝලක් වැඩි කරගන්න හදනවා කියලා නේ නෑ මම බණ කියන එක විතරනේ කරන්නේ මේ වගේ ධර්මයේ දේශනා කරන්න පුළුවන් තාවෝත්තරණයේ දීපිච් එක මම මේ ධර්මාසනයේ යොත්තරයට බාර දෙන්න මම නිවිහෙලෙ ඉන්නවා ආසාවටෙන් බල කියනවා නෙමෙයි අනුකම්පාවට බල කියන්නේ තින්නසිනි තරුණ ජීවිත නිකන් අයාලේ නාස්ති කරගන්න එපා අපරාධ ජීවිත මට මේ වයසට ගියාය දැක්කම හරි දුකයි ඒ වගේම තින්නසිනි සුදුම වීර්යයක් ඇති වෙනවා මේ තරුණ පිරිසම මේකෙන් බේරගන්න කතා කරලා තින්නසිනි තව ටික දුරයි මේ ඔබට අන්නර නවත්තන්න මේ අනිත්‍ය ලෝකෙ තින්නසිනි මොනවා කියලා ඔබට තියාගෙන ඉන්නද කෝ තියාගෙන හිටපුවා කෝ ආච්චියම්ම තියාගෙන හිටපු ටික කෝ ආත තියාගෙන හිටපු ටික අද මැරිලා බූ කනවා අසුචිකා රත්තරම් බදාගෙන පොඩි ගාගෙන හිටියේ අද කන්න වෙලා තියෙන අසුචිනේ දී බූ කන්න වෙලා තියෙන්නේ වැඩි කිලි වල බැහැගෙන බදාගෙන කනවා ඕක කරගන්න පිළිමුනේ සම්ම ජීවිතෙන් කරන්න හදන්නේ. ඕක වයසට ගියාම හරි 50 පෙන්නට පස්සේ අමාරුයි මේක ගොඩ දාගන්න. බෑ කියනවන්නේ නෙමෙයි මම බෑ කිව්වේ නෑනේ මං කිව්වේ අමාරුයි කියලා. උත්සාහ කරන්න තියෙන හැම කෙනෙක්. බද්ද යවුනේ නිකන් වියකන දාන්න එපා පිළිමුනේ රුචියව සතවලට. ඔය ඔබගේ කාම මඩගෝරුවේ ඔබලා තියෙන ශෝක දෝක සත්‍යය. ඔබට තේරෙන්නේ නෑ ඔබේ ජීවිතේ යනවා. ඒකනේ මම කියන්නේ පොඩි කාලෙම ළමයාවල අධ්‍යාපනයේ කියනස්සේ ඔළුව ගහනවානේ අධ්‍යාපනයේ කියන එකස්සේ ඔළුව ගහපු ගමන් ළමයාට අවුරුදු 23ක් පෙරකම් යථාර්ථයේ දකින්න වෙන්නේ 23න් කැම්පස් එකෙන් එළියට ආපු ගමන් අල්ලලා කසාදෙ කියන එකස්සේ ගහන ඔළුව ඒ අපේ යනකොට ළමයි කියන එකස්සේ ඔළුව ගහලා ඔළුව ගන්නකොට 55යි 60යි එතකොට තමයි දකින්නේ හත් දෙයියනේ මනුස්ස ජීවිතයක් නේද මේ වෙනසිටගේ පොඩ්ඩක් හිතලා බලන්න පොඩ්ඩක් හිතන්න තියෙන්නේ මේ මහා අපරාධයක් ඔය ජීවිත කරගෙන යන්නේ අද අර බස් එකේ එනකොට TV එකක් හැම බස් එකේ අයින් කරලා තියෙනවා මම බස් එකේ නැගි ගමන් ඉතින් ඒ හද්ද එනකොට බැලුවා මොකද්ද කියලා අනේ අර අහිංසක දරුවෝ ටික බාගෙට අන්නද නටවනවා අම්මා කෙනෙක්ට ගිය කල ඒව හරි උතුම් කියලාද පින්වතුනි මේ අම්මල හිතාගෙන ඉන්නේ මොන කරුමයක්ද බලන්න මේ ලෝකෙට වෙලා තියෙන්නේ අර බාගෙට අන්දලා අර මිනිස්සු විතර අර ළමයි ටික හොෝගාල නටනවල දින්දුවට ඒ දරුවේ කිව්වොත් එහෙම අම්මේ මට පැවිදි වෙන්න ඕනේ කියලා මේ ඔළුවේ අත ගාගෙන කෑක් ගහන උඹලව හැදුවේ පැවිදි කරන්නද බලන්නකෝ මේ මිනිස්සුන්ට කීය කාලද අර එකිනෙකාව පින්වතුනි අර බෑන් කණ්ඩායම් වල ඉන්න කොල්ලෝ ඔය සංවිධානය කරපු අය නැති හැමදෙවලු ඉතින් තමන්ට අවශ්‍ය පරිදි පහසුකම් සපයව ගන්නවා ඒව හරි උතුම් කියලා හිතන කුණු ජාතියක්ද පින්වතුනි තමන්ගේ දරුවව තව එකෙකුට බත් සම්බන්ධකේ කරන්න එපා ඒ දරුවට දෙන්න පින්වතුනි උත්තරීතර දෙයක් මේ ඔබට තේරෙනවද පින්වතුනි මේ එක පැත්තක වැඩ ඉන්නවා සිල් නැහැ නිවරු පිළිසක් මේ භව ගමන කෙලවරට ගන්න කියලා අදිස්ථානයෙන් අදිස්ථානයකට පත් වෙලා මේ ගමන යන්න. එක පැත්තක ඔබට තේරවද තින්නද මේ මහරහත් පදවිය උදෙසා අප්‍රහිත ධෛර්යයෙන් කටයුතු කරන භික්ෂුන් වහන්සේලා ඉතින් තමන්ගේ දරුවෝ කොතනටද යවන්න ඕනේ කියන එක ඔබ තීරණය කරන්නේ. එක එකකට බත් සම්බල දෙනවද නැත්නම් මහ ශ්‍රේෂ්ඨ උත්තමාරියක් කරනවද උත්තමයක් කරනවද ඒක ඔබ අතේ තියෙන්නේ. අද මෙතන ඉන්න අම්මලා තීරණය කරන්න බලන්න. ඔබට දැන් අවුරුදු 50යි නම් ඔය අවුරුදු 50 30ේම ඔබ කරපු දේවල් මොනවද කියලා. බත් සම්බුවා, එළවලු තුන හතර හැදුවා, වැටි කිවි හේදුවා, ගේ අතු ගෑවා, මිදුල අතු ගෑවා, රෙදි හේදුවා, රෙදි වේදුවා, රෙදි නැව්වා, රෙදි මැද්දා, ළමයින්ට කැව්වා, ළමයි ඉස්කෝලේ දැම්මා. හරි උතුම් දෙයක්ද මේ කරලා තියෙන්නේ. තමන්ගේ දරුවට ඕකනම් දෙන්න තියෙන දායාදෙත් දෙන්න. මේ දෙන ගමන් උළු අත ගාල බලන්න ඕනේ. මම මේ කියන ඒවා තුළ තියෙන්නේ හැමෝම නිවන් දකින්නේ ඉන්නේ නැහැ. ඒක නිසා බය වෙන්න එපා. සිංහල ජාති එහෙම නැති වෙයි කියලා. නෑ නෑ මේ 1%ක්වත් එන්නේ නැහැ මේක කරන්නේ. 1%ක්වත් එන්නේ නැහැ තින්නේ නිවන් දකින්න. ඒක බය වෙන්න එපා. දැන් මෙතන මම මේ ටික කිව්වත් මෙතන මේ ටික කිව්වත් මෙතන ඉන්න අයගෙන් 1%ක්වත් ප්‍රමාණයක් මේක ගන්නෙ නැහැ. ගන්නෙම ලෝකේ හරි සාරයි මේවා අපි වශයෙන් තියෙනවා. ඕකම තමයි ගන්න. අපි වශයෙන් තියෙනවා මේවා සැප දෙන දේ. මේවා හරි සාරයි. නිත්‍යයි සුඛයි අත්තයි සුභයි තමයි තින්නතුනි ලෝකේ තාම. ඔය තැනමයි ඉන්නේ. ඔය තැන විඳගෙන තින්නතුනි ඒක හිතු කරන්නේ. ඉතින් පොඩ්ඩක් හිතලා බලන්න. තමන්ගේ දරුවන්ට උරුම කරන්නේ මොකද්ද කියලා විශේෂයෙන් තරුණ පිරිස හිතලා බලන්න තින්නතුනි. හිතගේ පැහුනට පස්සේ ජීවිතය ගැන හිතන්න යද්දී ඒක තින්නතුනි හරි විඩාතරයි. හිතගේ පැහෙන්න කලින් මේක හිතලා බලන්න. විශේෂයෙන් කහාද බඳින්න කලින් මේක හිතලා බලන්න. කහාද බැඳකට පස්සේ තින්නතුනි මේක හිතනවා කියන එක ලේසි වැඩක් නෙමෙයි. කහාද බැඳකට පස්සේ මේක ගැන හිතනවා කියන එක ලේසි වැඩක් නෙමෙයි. එතකොට දෙන්නේ හිතන්නේ නැහැ. ගැලවෙන්න ඕනේ අයට මම මේ කියන්නේ වෙන අයට නෙමෙයි. ගැලවෙන්න ඕනේ අයට තියෙන්නේ ආයි මේ අනිත්‍ය ලෝකෙ නිත්‍ය කරන්න පුළුවන් නම් පුළුවන් විදියට කරගෙන යන්න. බැරි නම් තින්නුතුනි පොඩ්ඩක් හිතලා බලන්න අනිත් පැත්ත. නිකං අපරාධේ. ඔය අද මේ මහා උචාරණයෙන් හිතියට තින්නුතුනි. මහා ගල් පර්වත හතර තෙරිලි එනවා. ගැලවෙන්නේ කොයි වෙලාවට? ජාති ජරා ව්‍යාධි මරණ කියන ගල් හතර තෙරිලි ඇරිලා චොප්ප කරන දානවා මේක. අද මේ ඔබ ඉන්නවා තව අවුරුදු 20කින් ගිහිල්ලා මූණ බැලුවහම ඔය හොරිකඩ මූණ ඔබටවත් බලා ගන්න බැරි. ඒකයි වෙන්නේ. අද ඉන්නවා නින්දේමට උජාරුවට උදතර දැන. මං තරම් ලස්සන කෙනෙක් තවත් නැහැ කියලා උඩ කුවිලා. මොනවාරි බැදුමක් බදින්දි තෙල් ටිකක් වීදුනා නම් ඔක්කොම ඉවරයි නේද? වීදුවේ එකක් නැද්ද? මොකක්hari පුලිමක් කරේනේ හදාදී පුලිමාද මේ අවන් එකකින් ගත්ත ගමන් යනකොට ළමයා ඇවිල්ලා ඇඟේ වදිනවා චොප් ගාලා ඇවිල්ලා මූණේ වදිනවා ඉවරයි නේද දැන් එපා කියන්නද දින්ගෙදි එහෙම එනකොට දැන් කොහෙද තියෙන්නේ ගැලවෙන්න අන්න ඒකයි බලන්න ඕනේ කෝ ගැලවෙන්න දැන් ඕකට කියන්න පුළුවන් ද ප්‍රශ්න වලින් පැනල යනවා කියන්නේ දැන් මේ ප්‍රශ්න වලින් පැනල යනවාද තින්ගෙදි ප්‍රශ්නත් එක්ක සටන් කරනවාද මේ ප්‍රශ්නේ එන තැනට පහර දෙනවා බල්ලන්ට ලෙලිපොල් කියලා අහලා තියෙනවා නේද? සාමාන්‍ය මනුස්සයා කරන්නේ තින්නුතුනි බල්ලගේ වැඩේ. ආර්යයෝ කරන්නේ සිංහයාගේ වැඩේ. බල්ලෙකුට කොල්ලෙල්ලකින් ගැහුවම පස්සේ දෙන්නේ තින්නුතුනි බල්ලක් ගාගෙන ගිහින් මොකද කරන්නේ? අර කොල්ලෙල්ල කනවා. ඒ කන්න ගහන එකට පුදුමාකාරයි. උඹේ තව කොල්ලෙල්ලකින් ගන්නවා. ආයි ගෝ අරද කනවා. හැබැයි තින්නතුනි සිංහයාට පොල්ෙල්ලෙන් ගහද්දි සිංහයා බලන්නේ පොල්ෙල්ල දිහා නෙමෙයි පොල්ෙල්ල ආවේ කොහෙන්ද කියන අන්නේ තැන්ට පැනලා මූලේ නසලා දානවා. එහෙනම් දැම්මට කියන්න ආර්යයෝද හරි වැඩි එක ප්‍රශ්න වලින් පැනලා යන්නේ නැත්නම් කෘතඥයෝද? ඔබ හිතා ගන්න. නෑ ගොඩාක් අය තියෙන ප්‍රශ්නය මේ පැවිදි වෙනවා කියලා කියනකොට ඔය නිකම් ප්‍රශ්න වලින් පැනලා යාමක් නේද? බගිනුත් අහලා තියෙනවා ඉස්සර මිනිස්සු. මොකද ප්‍රශ්න වලින් පැනලා යාමක් නේද? එහෙනම් මිනිස්සුන්ගේ හිතේ දැන් මේ ප්‍රශ්න මේ දුක එනකොට මේ දුක එන්නේ නැති වෙන්න පැනල යනවා කියලා. පැවිද්ද කියන්නේ ඒක කියලා. එහෙම එකක් නෙමෙයි පැවිද්ද කියන්නේ. ආල බලන්න පැවිදිලායි උත්තරයෙන් එහෙම එකක්ද පැවිද්ද කියන්නේ කියලා. නෑ මිනිස්සු පැවිද්ද කියලා කියන්නේ පොල් එල්ල එන්නේ කොහෙන්ද වෙලා බලලා ඒකට පැනල ඉඳලා ඉතන නතරදා. එහෙනම් පොල් එල්ල එන තැන හොයලා බලලා පොල් එල්ල එන තැන නතරලා දැම්මනම් පින්වදරි ආයි පොල් එළිය එන්නේ නෑනේ කවදක්වත්. එහෙම නැත්තම් කරන් තියෙන්නේ මොකද්ද ගහන ගහන පොල් එල්ල හපහපි ඉන්නවනේ. මේ ඔබ බලන්න බල්ලෙක් වෙනවද සිංහෙක් වෙනවද? වචන අර්ථයෙන්. තත්ත්ව අර්ථයෙන් එහෙම නෙමෙයි. එහෙනම් මේ ප්‍රශ්න ඉන්න තැන හොයන්න තියෙන මේ ප්‍රශ්න ඉන්නේ. ඉන්නේ ඔක්කොම ප්‍රශ්න වලට හේතුව ජාතියනේ. එහෙනම් ජාතිය එන්නේ ඇයි කියලා බලන්න. ජාතිය එන්නේ භව නිසානේ. භවෙ ඉන්නේ ඇයි? උපාදාන නිසා උපාදානෙ ඉන්නේ ඇයි? තණ්හා නිසා. එහෙනම් මේ අවිද්‍යාව තෘෂ්ණා දෙක නිසා නේද රාග දේශ මොහයන්ට බැඳෙන්නේ? ඉතින් ඔය ටික නසා ගත්තා නම් ප්‍රශ්න ඔක්කොම ඉවරයි මේ. ඉතින් ඔබ අද විඳින දුකෙන් 1.0යි මේ මං ඉන්නේ. ඔබ කොච්චර දෙනවද? ඔබ කෙලෙන ප්‍රමාණය ඔබටවත් හිතා ගන්න දැන් පිළින්නේ නැහැ නේද? මේ හිතගේ භූ ගාන වෙලාවෙ තියෙන අර්ථවත් දුකේ නිදහස වෙනවානේ. සාමනත් දෙකට විතරේ තියෙන්නේ. මම මේ අවුරුදු 10 කට පස්සේ පස්සේ ගියේ. දුකෙන්ද? හැබැයි ඉස්සරෙන් බත්ත කියන්න උනා නම් එන්නේ. වාහන ගිහිල්ලා ගිහිල්ලා බත්ත කියන්න යන්න කිව්වා නම් එන්නේ මොකද? රණ්ඩු කොටයි මේ. අනේ අදහැරීම නම් නාතයි පින්විතේ ඒකයි බුදුහාමුදුරුවෝ කියන්නේ දරන්නේ නේද? අතහැරීමෙන් විතරයි මේ සැලසුම හොයාගන්න පුළුවන්. අල්ලන්න අල්ලන්න ගිනි. අල්ලන මට්ටමට පුදුම ගින්නක් හටගන්නේ. හැම තිස්සෙම දී කරලා බලන්න තියෙන්නේ අල්ලන්න අල්ලන්න ගිනි හටගන්නේ. ඇල්ලුවද ගිනි. ආයි ගින්නෙන් පිච්චිලා යනවා එච්චරයි. අතහැරීම උත්සාහ කරන්නේ හැම තිස්සෙම. ධර්මයෙන්ම ශ්‍රවණය කරන්න තියෙන්නේ එතකොට අතෑරෙනවා යථාරින්න දෙයක් නැහැ. ප්‍රසාද පිටක් හටගෙන තියාගන්න හැම තිස්සෙම. ඒකනම් නවත්තන්න එපා. ඒකනේ ප්‍රසාද හිතක් නැති වෙච්ච ගමන් එන්නේ තමන්ව විනාශයටපත් වෙන එක. එහෙනම් යාර මුලින් කියපු අවවාද ටික දෙන්නුනේ තරයෙන්ම හිතාගන්න. හැම කෙනෙක් නිහි පැවිදි හැම කෙනෙක් තරයෙන්ම හිතාගෙන ගරුමුණ හිතින් යුක්තව ජීවත් වෙන්න. මම ඉන්නේ බල්ලට දැන් කෑම ටිකක් දෙද්දි ඒ ගරුගුණ හිතේ යුක්ත දෙන්න. අනේ මේ කෑම ටික කාලා තව කාලා ජීවත් වෙනවා අමු මෙතනින් නිදියා. මං කරගත්ත පින් බලය මං ඔබට ආශිර්වාද කරන මේ බලු අද්දලින් නිදහසය නිදහස දාපලය. අන්නේ මත්තමට පින්විතනි ආශිර්වාද කරන්න ඒ සත්තුන්ට බව මහා කරුණාබර හිතකින් ජීවත් වෙන්න. නැත්තම් පින්විතනි මේ කරන එක වෙන කිමත් ඇති වැඩක් කොතනකාරී හිතේ නම් තමන්ට මුදුන වෙන්න තින්ගසෙන ඉතනම තමන් පාරාදේ. දැන් මුදුන් වෙන්න හදන්න එපා කිසිම තැන. පුළුවන් තරම් පය පිස්නා 20ක් තේ. සාරිපුත්‍රයන් වහන්සේට උඩින් යන්න හදන්න එපා කවුරුත් ආයි ආයි මතක් කරලා දෙන්න. සාරිපුත්‍රයන් වහන්සේට උඩින් යන්න එපා කවුරුත් කියන. පය පිස්නා 20ක් තේ කිසිම මානයක් නැත. තෙරේසා මෞතුමිය අහලා තියෙනවනේ. තෙරේසා මෞතුමිය එක වෙලාවක එතන ඉන්න අහිංසක ළමයි 30කට තොපි ටිකක් ඉල්ලන එක මිනිස්සෙකුට අත දික් කරනවා මුදලාලි කෙනෙකුට. ඒ මුදලාලට අත දික් කළාම මේ මුදලාලි කාරණ කෙල ගැහුවලු අතට. මේක තරම් ඵලයක් කියලා. ඒ වෙලාවෙ එතුමිය ඒක මිට මොනෝගෙද මේ දුන්නේ මටනේ. මං ඒක තියාගන්න අනිකට දික් කරන හිමවලු අර ළමයි තොපි ටිකක් දෙන්නේ බලන්නක පින්නදේ උත්තර චරිත ආගම් මේත ಜಾති මේත හදාගන්න එපා. ඒ උත්තර චරිත වලින් යම ගන්න තියෙනව නම් පින්නේ මේව ගන්න නැත්නම් තමන් මහ හිත් නිලියේ කෝ ඉමතෙක් තිරිච්ච ගතිය ඉමතෙක් පුරව ගන්න පින්නතේ ඉමතෙක් පුරව ගන්න ඉමතෙක් පුරවගෙන ජීවත් වෙන්න. ජීවත් වෙන්නේ කොහේද උනත් කමක් නැහැ. ගණන් ගත්තේ නැතත් කමක් නැහැ කවුරු. සාරිපුත්‍රයන් වහන්සේ තමන් ගාව ඉන්නවා කියලා හිතාගෙන කටු වුණා. මේ ලෝක සත්‍යාව මට දැන්නම් සාරිපුත්‍රයන් වහන්සේ මට නිගා කරන්නේ නැත්තම් බුදු පියාණන් වහන්සේ මට නිගා කරන්නේ නැත්තම් මට ඒ ඇති උන් මේ ලෝක සත්‍යාව මට පොළොවරහන් නැගුවා ප්‍රීති ගෝසා පැවැත්තුවා සාත්‍රුන් වහන්සේ මට නිගා කරනවා නම් සාරිපුත්‍රයන් වහන්සේ මට නිගා කරනවා නම් මං ඒකාන්තයෙන්ම නිගාවට සුදුසු කෙනෙක් නිසා මෙල කෙනෙක් නම් නෙවෙයි. ඔන්න ඔය මානසික මට්ටමේ ජීවිතය. ඔය මානසික මට්ටමේ ඉන්නවන පින්වතුනි 10 දිනෙකට 20 දිනෙකට එක කාමරයක හිටිය හැකි අවුරුදු 5. අන් මත කරුක කියන හැම එකක්ම අහගෙන ගැළපෙන ටික ගන්න නොගැළපෙන ටික අයින් කරා. අන් මත හැමතිස්සෙම ගරු කරා. කියන්නේ නාහක වැරදි කියන්නේ නැපාය කියනකම්. අන් මතයට ගරු කරා. ඊට පස්සේ ඒක වැරදිම නම් වෙන වෙලාවක හිමීට කියලා දෙන්න. හිතරින් දෙන්නේ නැති වෙන්න. හැමතිස්සෙම කිංගුතුනි අනිත් කෙනාගේ ප්‍රසාද හිතත් ඔබගේ ප්‍රසාද හිතත් දෙකම ආරක්ෂා වෙන්න කටයුතු කරන්න. නැත්තම් වැඩක් නැහැ කිංගුතුනි ඒකකින්වත් ඔය කරන්න බෑ. කරන්න පුළුවන් මැද නෙමෙයි මේක කරන්න නැත්තම්. ඔය ටික කරගන්න බැරි නම් නිවන් දකින්න කෙනෙක් කොහේ කරන්නේ? එනවා නැත්නම් මේ සද්ධර්ම දේශනාව ශ්‍රවණය කරන ඉන්න අයට ඉදිරියේදී ප්‍රශ්න ඇති වෙන විදිහක් නැහැ. ප්‍රශ්න ඇති වෙනවා නම් මේ සම්ධර්ම දේශනාව ශ්‍රවණය කරලා නැහැ. ඔහි ඉඳන් ඉඳලා විතරයි. නිතරම කිමෙතනි බත් කන්න විතරක් කතාවේ. නිතරම පුළුවන් තරම් කිමෙතනි මේ ආර්ය මාර්ගයේ වඩන්න ඔබට කොච්චර වැඩ දිනවද කරන්න. වචනයක් ගන්නකො මගේ පුළුවන් නම් නිකන් ඉන්න දෙලාව. ප්‍රශ්නයක් ඇහුවොත් ප්‍රශ්නෙට උත්තර දෙන්න ආයෙ කරවා ගත්තා. වැඩක් තියෙනවනේ කරන්න. ඔබත් මේ වැඩේ කරන්න පටන් ගන්න තියෙන්නේ. මේ වැඩේ කරන්න එතකොට හරි. එතකොට ඔබට පුළුවන් නිහිනේ ඉන්න. පැත්තකට වුණා පැත්තකට වෙලා මාර්ගය වදාගෙන ගියා. එච්චරයි ඉන්නේ තියෙන්නේ. පුළුවන් තරම් එහෙම කටයුතු. එහෙම කටයුතු කරනකම් හිමතුනි ඔබගේ නිවන් මාර්ගය කාටවත් බාධා කරන්න බෑ. හැබැයි ඔබගේ ප්‍රසාද හිත රැක ගන්න පුළුවන්. ඒකට හානියක් වුණොත් ඔක්කොම ඉවරයි. ඒකට හානිය වෙන්න දෙන්න එපා. පුළුවන් තරම් ඒක රැක ගන්න. හොඳයි හිමතුනි එහෙනම් අපි අදට දේශනාව සම්මාන කරමු. දැන් ඔබට මතක ඇදී ඒ කියපු වැඩ පිළිවෙල එහෙමම කරා. කළා බලන්න එක සතියක් ඔබතුලින් ඔච්චර දෙයක් විද්‍යාමාන නේද කියලා. එච්චරයි. ඒ වුණා නම් හිමතුනි මේ කියන බණවල අර්ථයක් තියෙනවා. නැත්තම් නිකන් මං මෙහෙතනවා විතරයි නේ. මම මේ බණ කියන්නේ ඔබතුල මා කෙරෙහි එහෙම ප්‍රසාදය ජනිත කරගන්න නෙමෙයි. يعني මා කෙරෙහි ප්‍රසාදය ජනිත කරගන්න යන්න එපා කවුරුත්. උත්තරීතර සංඝ රත්නයේ කෙරෙහි ප්‍රසාදය ජනිත කරගන්න. කාසාව කණ්ඩකයන්ගේ ඉඳලා සාරිපුත්‍රයන් වහන්සේ දක්වා ඉන්න ඒ සියලුම සංඝ රත්නයේ කෙරෙහි ගරු ගුණ හිතකින් කටයුතු කරා. මේ සද්ධර්මයේ අහන්න සිංහදී ඔබගේ හිත පැහැදෙනවනම් ඒ පැහැදෙන හිත සංඝයා වහන්සේලා කෙරෙහිම පැහැදෙන. ඔබ යමක් පූජා කරනවා නම් සිංහදී ඒ පූජා කරන දේ මහා සංඝ රත්නයට කියන. එහෙම පූජා කරා. මම කිව්වනේ පෞද්ගලික දාන්න වැඩක් නැහැ කියලා. මම නෙමෙයි තථාගතයන් වහන්සේව දේශනා කරලා තියෙනවා. ඒ නිසා මහා සංඝයා සිහි කරනම පූජා කරා. ඒ ගරුගුණ හිත මහා සංඝ රත්නයේ කෙරෙහිම තියාගන්න. ඒකයි වෙන්නේ. ඇලෙන්න යන්න එපා සිංහදෙනි. කිසිම දෙයකට ඇලෙන්න යන්න එපා. කිසිම දෙයකට ඇලෙන්න එපා නම් විශේෂයෙන්ම සිංහදෙනි මේ අපේ මගේ කියන මට්ටම් වලින් ඇලෙන්න යන්න එපා. ධර්මයේ අතුරු කරන්න පුළුවන් තරම්. මේ ධර්මයේ ප්‍රචාරය කරන්න. ධර්මයේ අතුරු කරන්න තව කෙනෙකුට මේ සද්ධර්මයේ දෙන්න. එතකොට සිංහදෙනි මේ ලංකාද්වීපයේ ඉන්න පිරිස ක්‍රමක්‍රමින් හොඳ මිනිස්සු පිරිසක් බවට පත් වෙලා ආර්ය පිරිසක් බවට පත් වෙයි. සද්ධර්මයේ ප්‍රචාරය නොකර හිටියොත් පින්වතුනි ඒක මහා විනාශයක් වෙනවා මේ ලෝකෙට. ඒ නිසා පුළුවන් තරම් හැකි පමණින් සද්ධර්මයේ ප්‍රචාරය කරන්න. ඔබ මං වෙනුවෙන් කරන්න ඕනේ කරුණු තියෙන්නේ දෙකයි. මේ දේශනාව වෙනුවෙන් ඔබ කරුණු දෙකක් කරන්න. එකක් තමයි ඔබ නිවන් දකින්න. අනිත් එක තමයි තව කෙනෙකුට නිවන් දකින්න මේ සද්ධර්මයේ ප්‍රචාරය කරන්න පුළුවන් තරම්. ඒ වෙනුවෙන් කරන්න පුළුවන් හැම දෙයක්ම කරන්න. ඕම් මේ කරුණු දෙක කරන්න. ඔබ අද මේ වෙච්ච ණය ගෙව්වා. ඒ දෙක විතරක් කරන්න දෙන්නේ. එතනින් යාර කිදී දෙයක් මගේ නම් බලාපොරොත්තුවක් නැහැ. ආරාම විහාර කෙරවෙනවා කියන්නේ ඒවට විශාල පිරිසක් දායකත්වයේ දක්වමින් ඒ විශාල පිරිසක් ඒවට අනුගත වෙලා කටයුතු කරනවා. ඒවට ඔබට හැකි බවනේ සම්බන්ධයි. සාදුකාරයක් දීලා හරි කියන්නේ ඒ අවස්ථාවන්ට සම්බන්ධ වෙලා ඒවා බොහොම ගරුකර සිටින් යුක්තව තීපත් කර කර ජීවත් වෙන්න පුළුවන්. මේ කටයුතු වල සම්බන්ධයෙන් මොකද යම් දවසක ඔබට ඒ ස්ථාන වලට පැමිණිලා මාතේ හැමාර ඉඳලා ඉඳලා තමන්ගේ භව ගමන කෙරවර කර ගන්න උත්සාහන වීදෙන් කටයුතු කරන්න තමයි ඒ ස්ථාන හදන්නේ. මේ මේවා තේරෙන අයට තේරෙනවා කියන්නේ නොතේරෙන අයට තේරෙන්නේ නැහැ ඉතින්. නොතේරෙන අය හිතාගෙන නැති මේ අපේ ගොඩවල් ගහන්න හදනවා කියන්නේ. ගොඩවල් ගහන්න හදනවා නම් කියන්නේ ඉතින් අපි දැන් ගීත ඔය ඉන්නේ නැහැ. අනේනේ ඔය ඉන්නවට වඩා මහා හැප තැනක තමයි දැන් ඉන්නේ. මහා ගල කැලි මිනිස් පුල්ටක්වත් දකින්න නැති මහා ගල කැලි. ඒ තරම් සාන්ත ප්‍රවේද තලක් තවත් නැහැ. නමුත් ඉතින් මේ දේවල් හදන්නේ ඔබ විදිහට. මොකද ඔබ හැමෝටම මහා ගල කැලි ඉන්නේ බෑනේ. එහෙනම් ඔබට යම ප්‍රයෝජනයක් ගන්න පුළුවන් වෙන්නේ ඔබට ඇවිදින ධර්මයේ ශ්‍රවණය කරලා ඔබට නැවතීලා ඉඳගෙන බණ භාවනා කටයුතු කරගෙන. එහෙම යන්න පුළුවන් ආකාරය ඒව තමයි ඔබ නගන්නේ. දෙවියන් වහන්සේලාට ඇන්නේ ඕනි තරගින් ඉන්න සතර දෙසින් වලින් මා සංඝ රත්නයේට වැඩි ඉඳලා නිවන් දකින්න මඟ වඩලා නිවන් දකින්න අයට විතරයි තියෙන්නේ අනිත් අයට බෑ. ඒ නිවන් දකින්න මහා උත්සවයක නිවන් දකින්න අවශ්‍ය ප්‍රත්‍ය පාදකම් තියන්න සපේන අතට පහට ඔක්කොම කරලා දීලා ඔබ වහන්සේලා මාර්ගයේ වදාගෙන නිවන් දකින්න කියන මට්ටම තමයි එතන ක්‍රියාත්මක කරන්නේ. ඉතින් ඒක හදිනු තමයි සිද්ධ වෙන්නේ. ඉතින් මේවා නොතේරෙන පිරිසකට සමහර වෙලාවට ඕ පෞද්ගලික න්‍යාය පත්‍රයන්ට කටයුතු කරන සමහර තිරිස් ඉන්න පුළුවන්. ඒවට ඉතින් අකුල්ලෙල ඒ අය කෙරේ නිදින්නේ නැතුව තියෙන මේ පුංචි අපි දරුවෝ මේ ධර්මයක් දන්නේ නැති ධර්මය අවබෝධ වෙලා නැති තිරිස්. ඒක නිසා තමයි මේ අය මේ විදිහට කටයුතු කරන්න කියලා හිතාගෙන ගරුගුණ හිත කඩාගන්නේ නැතුව ප්‍රසාද හිත කඩාගන්නේ නැතුව පරිස්සමෙන් ජීවත් වෙනවා. ඒ ජීවත් වෙනා තමගේ භව ගමන කෙරවර ගන්න ඉච්චරයිනේ කරන්න තියෙන්නේ. ඊළඟට ඔබ බණහන් වෙනකොට ඔබ වෙනස් වෙලා ඉන්නවා. නැත්තම් නිකම්ම කරන්නේ. මාර්ගයේ වඩනවා නම් වෙනස් වෙනවා. ඒකේ කාන්තේම වෙනවා. හොඳට තේරුණේ නේද? ඔබ බොහෝ වෙලාවක් සද්ධර්මයේ ශ්‍රවණය කරන අනන්ත ප්‍රමාණ පුණ්‍ය සම්භාර ධර්මයක් රැස් කරගෙන මේ පුණ්‍ය සම්භාර ධර්මයේ පිණින් පෝෂණය වෙන පින බලාපොරොත්තු වෙන ඉන්නේ යම් කිරිසක් ඉන්නවා නම් පිණට සතුට වෙන යම් කිරිසක් ඉන්නවා නම් අන්නේ පිරිසව සිහිපත් කරලා පින්වන් තින් අනුමෝදන් කරන වැඩ පිළිවෙලට සියලු දෙනාම සූදානම් වෙන්න. පළමු කොටම සිහිපත් කරගන්න තියෙන්නේ සතාගතයන් වහන්සේගෙන් දේශනා කොට වදාගෙන ඉන්නේ ඒ ශ්‍රී සද්ධර්මයේ අවබෝධ කරගෙන ඒ ශ්‍රී සද්ධර්මයේ ලෝකේ පුරා ප්‍රචාරය කරන්නා වූ උත්තම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිවණක් පිරිසව සිහිපත් කරගන්න ඒ වගේම තියෙන්නේ මේ සද්ධර්මයේ අවබෝධ කරගෙන නිවන් මඟ පසක් කරන්න යන්නා වූ මහා යතිවරයන් වහන්සේලා සිහිපත් කරගෙන ඔබේ සිරුර කරගත්තා වූ සිරුම කුණ්‍ය ගංගා කුසල ගංගා එය කෙරෙහි තීඳු ලපතුල් හරිනේ තිනිහි දීපත්‍රියාමේ නියයට යම් කිසි ග්‍රහ පොළපත්‍රෝ දෝ සාන්දකාරව තිනන නම් ඒ තිබ දෝ සාන්දකාරයෙන් ගසා දූරින් භූත වේවා යක්ෂ තේද විසාජ මලගේ වල කුම්භාණ්ඩ ආදීගේ මැද සැමිනියා වූ දෝ සාන්දකාර තිනන නම් ඒ තිබ දෝ සාන්දකාරයෙන් ගසා දූරින් භූත වේවා අස්වා කටවා හෝවා ඕල් දේවතක සංකා දෝ සාන්දකාර තිනන නම් ඒ සියලු දෝසාන්ද කාර්යංග සාධූරි බුද්ධ වේවා මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුළදීම මේ අත්දැකීම තුළදීම නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහා නිර්වාණ ශාන්තිම සාක්ෂාත් වේවා කියලා සාදු කියලා පින්වලු මොදන් කරා. ඒ වගේම තිංගුතුනි මොහොතකට සිහිපත් කරගන්න එදා සදාගතයන් වහන්සේ විසින් දේශනා කරන වදාළේ ඒ ශ්‍රී සද්ධර්මයේ මුග පරම්පරාවෙන් පවත්වගෙන ඇවිදලා එදා මාතලේ අලු මෙදු ආදින ත්‍රිපිටකයේ ග්‍රන්ථාරූඪ කළ පන පුදාගෙන ත්‍රිපිටකය ආරක්ෂා කරගෙන ආවා වූ ඒ උත්තම වික්ෂු දිට්ඨි උපාසක උපාසිකා කියන තිමනක් කිසි පිට කරගෙන රවිදුන් රැස් කරගත්තා වූ සීලම පුණ්‍ය ගංගා සුදල ගංගා ඒ උත්තම උදසා විහිදුර පතුල් හරිනේ කිංගින් දීපත්‍රියාමෙන් ඒ උත්තමිය මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුළදී මජරාමර සංඛ්‍යාත නිර්වාණ ශාන්තිම සාක්ෂාත් කර ගනිත්වා කියන සාදු කියලා පින් අනුමෝදන් කරා. ඒ වගේම හිමිදෙන මොහොතකදී සිහිපත් කරගන්න දසදහසක් ලෝක දාපියදල මේ ස්ථානයට ආවා වූ සීල මුදින්ජ ධම්මාදීන් ඒ වගේම සමන්ගේ ඒෂ්ඨකාමී දෙවි දේවතාවුන් ඇතුළු මේ ශ්‍රී සම්බුද්ධ ශාසනයේ තිරහත් කාලයක් ආරක්ෂා කරන්නා වූ විශ්ව විශ්වනි උපාසක උපාසික ආදී විශ්වහත් කාලයක් ආරක්ෂා කරන්නා වූ ඉන්ද්‍රෝපේන්ද සංසේකර ප්‍රජාපති ආදී ඒ තිරු දේව සමුහන් වහන්සේලාවත් සිහිපත් කරගෙන විසින් රැස් කරගත් ආ වූ සීල පුණ්‍ය ගංගා සුදල ගංගා ඒ ඇහැරේ පිළිදොර පතුල්හරින් ඒ පින් විහිදී පැතිරියාමින් ඒ දෙවියන් ඒ දේවාලි භාවයේ වැඩි වේවා ශ්‍රී සම්බුදු සාසනයේ සිරහත් කාලයක් ආරක්ෂා කරත්වා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා පිරි සිරහත් කාලයක් ආරක්ෂා කරත්වා බලාපොරොත්තු වන්නා වූ බෝධිකින් උතුම් වූ නිර්වාණ ශාන්තිය සාක්ෂාත් කර ගනිත්වා කියලා සාදු කියලා තින්නන් මොදන් කරන්නේ ඒ වගේම සිංහතුනි මොහොතකට සිහිපත් කරගන්න තම තම නමින් ජාමාන්තරගත වන්දිතුනා වූ සීලම ඥාති මිත්‍රාදීන් තමගේ අම්මා තාත්තා දුව දරුවෝ සේවක සේවිකාව ආදී වශයෙන් මේ පරිලෝ ගියා වූ කිරි සේවගීම පිණුතුනි මේ මහා කීර වාසිකයක් වශයෙන් පැවති යුද්ධයක් කරති කාලෙක මේ පරිලෝ ගියා වූ සතුරු වූ මිතුරු වේ සීල දෙනාවත් සීපත් කරගෙන ඔබේ සින්නත් කරගත්තා වූ සීලම කුණිගංගා කුදල ගංගා එයා කෙරේ තීදුල පතුරු හරිනේ ඒ වගේම පිණුතුනි මේට කල්ප 90ක් ඇතුළත තමන්ගේ තමන් දම්ම වෙච්ච තාත්ත වෙච්ච ඥාතිය ගුරුතුරු හිත මිත්‍රාදීන් වෙච්ච සිළු දෙනාවත් සිහිපත් කරගෙන ඔබ සින්නත් කරගත්තා වූ සීලම කුණිගංගා කුදල ගංගා එයා කෙරේ විහිදුල පතුරු හරිනේ ඒ පිණි විහිදී පැතිරී යාමෙන් ඒ අධ්‍යාත්මික අභාවිස්ථානයේ හිඳුනන මේ නැති මෙදේවා අජරාමර සංඛ්‍යාත නිවනින් සම්සීම ලැබත්වා කියලා සාදු කිනේ දත්ින් අනුමෝදන් කරන්න. ඒ වගේම හිඳුනි මොහොතකට සීමත් කරගන්න මේ කල්ප 90ක් ඇතුළත තමන්ගේ සිං අවඩ සාධාරණයට ලක් කරලා තමන්ගේ මේ වයි මේ ක්‍රෝධයෙන් පපි වෙලා නැට ගියලා අද බොහොම මරණව කපනවා කොටනවා කියාගෙන ඔබගේ ලෞකික ජීවිතයට බාධා පමුණුනනම් ආර්ය ගෞරවයට බාධා පමුණුනනම් අන්නේ සිළු දෙනාවක් සිහිපත් කරගෙන ඔබ සිං රැස් කරගත් ආවසින උපුන්න ගංගා අස්තර ගංගා ඒ අය කෙරෙහි බිඳුල පතුල් හරිනේ පිංහි දීපති ලියාමේ ඒ අය අභවිස්ථානයේ නැති මේ දේවා අජරාමර සංඛ්‍යාත නිවෙනින් සම්සීම ලැබත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම සිංහදෙනි මොහොතකට සිහිපත් කරගන්න විශේෂයෙන්ම ජීවතුන් අතර ඉන්න ආශ්‍රේ විශේෂයෙන්ම සිංහදෙනි අද මේ ආරාම විහාරයේ වැඩිදි වර වාසස්ථානය කරන්නා වූ මේ විහාරාධිපති ස්වාමීන් වහන්සේ සහ විහාරාධිකාරී ස්වාමීන් වහන්සේලාවත් සිහිපත් කරගන්න. ඒ වගේම මේ ආරාම විහාරයේ කල්හතු කළ පූජා කළා වූ යම් කිසි උත්තම කිරිසක් ඉන්නවනම් අන්නේ සිළු දෙනාවත් සිහිපත් කරගෙන ඒ වගේම සිංහදෙනි තමන්ගේ ජීවතුන් අතර ඉන්නා වූ අම්මා තාත්තා දුව දරුවෝ සායාද හිත මිත්‍රාදී මේ වගේ දෙවිතුනි සේවක සේවිකාව ස්වාමි දරුවන් ස්වාමි දීනියන් රට පාලනය කරන උත්තමයන් මේ සියලු දෙනාවත් සිහිපත් කරගෙන රට ආරක්ෂා කරන කිරිසත් සිහිපත් කරගෙන අපි දින්දක් කරගත් ආව සීනම කුණි ගංගා කුසල ගංගා ඒ ඇගෙරේ කිහිඳුල පතුල් දරණ නීතින් මිහි දීපස වියාමි නී ඇට යම් කිසි ග්‍රහ අපල උපද්‍රව දෝෂ අන්ධකාර තිරණ මේ සියලු දෝෂ අන්ධකාරයන් ගසා දෝරින් මුත වේවා යක්ෂ පේත විසාද මලගිවර කුම්බාණ්ඩාදීගේ මැද පැමිණියාව දෝෂ අන්ධකාර තිරවන මේ සියලු දෝෂ අන්ධකාරයන් දෝරින් මුත වේවා බැල් පැන්නු ඉර පැන්නු රූප රට ගැතුම් ආදී වශයෙන් සමින් මේ දේවා තිරවන ඒ දේවල් දෝරින් මුත වේවා ඇස්වා ගතම හෝහා හොල් දෙව සැන සංකා දෝසාන්ද කාර තිරන ඒ සිල දෝසාන්ද කාර ගහ දෝරී බෝධ හේවා මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුළදීම නිත්‍ය මංගල පරම සුන්දර අමෘතමා නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කර ගනිත්වා කියලා සාදු කියලා කියනවා. ඒ වගේම සිංහදෙනි මොහොතකට සිහිපත් කරන ලද මේ ස්ථාන හැවිදිලා සද්ධර්මය ශ්‍රවණය කරන්නට කලින් යම් කිසි ආහාරකින් පානකින් සංසර්ධනවා නම් ඒ ආහාරේ පාන සැකැත් මේලා එදා ඇත අතීත ඉඳලා බැවුවම සරක් කළා එළ මේ සරක් කළා කුඹුරු වපුල ගෝයන් කපල පාගෙන ආහාරයක් වශයෙන් ඔබගේ අතට පිළියෙල කරගන්න කම අපට වඩා කටයුතු කරව කිරිසක් ඉන්නවා නම් අන්නේ සුදු දෙනාව දීපත් කරගන්න. ඒ වගේම තමන් විසින් හරියම් කරගත්තු මුදලින් කොටසක් හරි කැපකල්ලි වෙලා ඒ ආහාර පාන සකස් වෙන උදව්පදව කළා නම් කිතුදුනි සාධුකාරක මේ අතීත දුන්නා නම් ඒ සුදු දෙනාවත් දීපත් කරගෙන ඔබේ සිම් රැස් කරගත්ත ආ වූ සීනු පුණ්‍ය ගංගා කුසල ගංගා එයා කෙරේ බිඳුල පතුල්ලර නීති විහිදී පැතිරියාමින් ඒකත් සිමුදිනේ යමවිස්ථානයේ හිඳවන ඒ සිළු දෙනාම යමවිස්ථානයේ වැස මෙදේවා අජරාම සංඛ්‍යාත නිවෙනින් සම්සීම ලබත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම සිමුදිනේ මොහොතකට සිහිපත් කරගන්න අද මේ සංකේතවල සද්ධර්මයේ ශ්‍රවණය කරන් දිහිතලෙන් දින්නින් ආරක්ෂා වෙනා මෙසමදුරන්ගෙන් ආරක්ෂා වෙලා වර්ෂාවෙන් අවුගෙන් ආරක්ෂා වෙලා සද්ධර්මයේ ශ්‍රවණය කරන අවස්ථාව උදා වුණේ මේ ස්ථාන භූමිය නිසා. එනම් මේ ස්ථාන භූමියේ වැඩ වාසස්ථානය කරන්නා වූ ඒ විහාරාධිපති ස්වාමින් වහන්සේලා විහාරාධිකාරී ස්වාමින් වහන්සේලා ඒ වගේම සිංහදෙනි මේ ස්ථාන භූමියේ මේ ඉඩම් කඩම් පූජා කළා වූ යම් කිරිසක් ඉන්නවනම් ඒ උත්තර කිරිසවත් සිහිපත් කරගන්න. ඒ වගේම මේ ස්ථාන භූමියේ මුල් පදිච්චකරුවන් ඉන්නවනම් ඒ සිද්ධ දෙනාවත් සිහිපත් කරගන්න. ඒ වගේම සිංහදෙනි මේ ස්ථාන භූමියේ ගොඩනැගීමේලා ගඩොලක් ගඩොලක් ගන්න මේ ස්ථාන වලට ගෙනහැල්ලා බැඳලා කරන සකස් කළා වූ යම් කිරිසක් ඉන්නවනම් ඒ වගේ මුදල් අදල් වලින් උපකාරයක් කළා නම් ආධාරයක් කළා නම් ඒ සිද්ධ දෙනාවත් සිහිපත් කරගන්න. සාදු නාදයක් පවත්ලා හරි ආශිර්වාදයක් කළා නම් ඒ සිද්ධ දෙනාවත් සිහිපත් කරගෙන සිංහදෙනි ඔබේ සින්නත් කරගත් ආ වූ සීලම කුණි ගංගා කුසල ගංගා ඒ ආකාරයේ දීදුල පතුල් හරිනේ වී දීප ක්‍රියාමේ නිය ඇතම් සබ්බ විස්ථානයේ කිනෝනම් ඒ ගත මිදේවා අජරාමර සංඛ්‍යාත නිවෙනින් සම්සීම ලබත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරා. ඒ වගේම සින්නදෙන මොහොතකට සීපත් කරන අද මේ ඉස්සන් පැවිදිර සද්ධර්මයේ ප්‍රමෙණී කරද්දී බොහෝ දුර බැහැරි ගල ඔබ මේ ස්ථානයේ පැමිණෙන්නේ නැති මම්මාවත් මනාකර සකස් වෙලා තියෙනවා යාන වාහන මනාකර සකස් වෙලා තියෙන නිසා පාසේ මේ ස්ථානයේ ළඟා වෙන්න පුළුවන්කම ලැබෙන්නේ නැති ඒ වගේම තිංගුතුනි මේ සද්ධර්මීය පටිගත වෙලා නැවත ශ්‍රවණය කිරීමේ අවස්ථාව උදා වෙලා තියෙනවා මේ වගේම සජීවීව ලෝකේ නෝනෑ විසිරෙකට මේ සද්ධර්මීය ශ්‍රවණය කිරීමේ අවස්ථාව මඟ පෑදලා තියෙනවා මේ සිමුදේ උදා වෙලා තියෙන විද්‍යාඥයෝ වශයෙන් සම්මත කිරීසක් සහ ඒ ඇගේ අන්තිවාදික කිරීසක් විසින් ලෝකෙට දීපු දායාද නිසා එමනම් මේ දායාද ප්‍රයෝගී කරගෙන නිවන් දකින්න යන ඔබ දෙන පින අනුමෝදන් වෙන ඒයට කැපයි ඒ නිසා තිංගුතුනි ඔබ විසින් රැස් කරගත් අවසීනම පුණ්‍ය සම්බාර ධර්මීය පුණ්‍ය සම්බාර ධර්මියෝ ඒ ඇගේ මේ බිඳුල ලරණීති නිදී පැතිරියාමි නියතයන් විසම විස්ථානයේ කිනවන නී ගස්මි දේවා අජරාමන සංඛ්‍යාත නිමිනුන් සම්පීම ලබත්වා කියලා සාදු කියලා පින්වන් මොදක් කරන්නේ එමනම් පින්වත්නි අපි බොහෝ වෙලාවක් සද්ධර්මයේ දේශනා කළා බොහෝ වෙලාවක් සද්ධර්මයේ ශ්‍රවණය කළා දාන මාන ආදී කුසල ක්‍රියාවන් සිද්ධ කරගත්තා ඒ කරගත්තා වූ අනන්ත ප්‍රමාණ කුණි සම්බාර ධර්මයන්ගේ බලමයි මේ මිහි මඩල මත ලක්ත කරමින් අරිහතුන් වහන්සේලා බිහි වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා ඒ වගේම පින්වතුනි ඒ කරගත්තා වූ අනන්ත ප්‍රමාණ කුණි සම්බාර ධර්මයන්ගේ කුසල සම්බාර ධර්මයන්ගේ බලමහිමින් ඔබ අප සියලු දෙනාටම මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුළදීම මේ අද්දවිය තුළදීම නිත්‍ය මංගල පරම සුන්දර අමෘතමා නිර්වාණ ශාන්තියම සාක්ෂාත් වේවා කියලා සාදු කියලා පින්වන් මොදන් වෙන ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි. රාග ගින්නෙන් මිදෙත්වා ද්වේෂ ගින්නෙන් නිබ්බාන පරම සුඛේ සුඛිත තන වේවා.